ඒ අම්ම අවුරුදු 50 60 30 ඔබට ඔය කරපු වැඩේ ඵලයක් දිනවද ඔබට කරගෙන හිතන අනුකම්පිත වැඩ වලදී කියන්න බැහැ ඉතින් මේ මනසේදී උදේ හවස්සේ නවල් රැ 80 කකා ජීවත් වෙනවා ඔබ හොඳට බක්කාල ජීවත් වෙනවා ඔබ ඉන්නේ හුත්තේ මාමගේ අම්මගේ කියලා බින්නෝ මීනත්ගේ අම්ම තන ඔබ මේ හේත මහන්සියලා ධනේ රැක් කරලා අනිත්‍යෝගේ ධනේ වම්බෝල කාලේ ඔබට වෙනද ඔබ පොතේ කරපු ඒ අම්මා අද අසුම්පන්නේ ඔය ටික තමයි කිව්වේ ඔබටත් ඒක ඉරහතුලගේ විශ්වාසය ඒක හිතියදී ජීවිත අපිට බෙදලා කරත් එපා ඔය මානසිකාර බුදුන් ඔක්කොම ඉවරයි වරණකට ඔබ දෙන්න ඔබ බැරි කරන ඔබට ඔබගේ අසාධාරණ සංදේ සංසාරයෙන් කිච්ච ඔබගේ අසාධාරණ පස්සේ කිරිසිද්ද ඔය ඔක්කොම එන ඔබ ගන්න ඇයිද ඔබට දෙන්නේ මුටි කෙලි වගේ ඉතල හෙරේදී විඳ දුක අනන්තයි අප්‍රමාණ ගාතන්නේ විඳ දුක අනන්තයි අප්‍රමාණ මේකේ පාරමයක් නෙමෙයි ඉතින් ඔය අප්‍රමාණ දුක කිසිම නෙමෙයි මේ ඔක්කොම මේ අතිශක්ති කරගෙන දැන් ඔබට විඳින්න පුළුවන් මොකද මම මේ ඒවා කියන්නේ කිව්වේ ඔබට ඉන්න ඔබ තේරුම් ගන්න දෙනවා කවුද මේ ඔබ? සාමි ඔබට කොහොමද මේ දෙන්නේ? මේක නිකන් මායාවක් වගේ. ඔබ කාම මායාවක් අහුවෙලා ඉන්නේ. අපි කවදලා හිටියේ පොඩි කාලේ ඉන්නේ ওই ලෝකපත්ය විරෝධ මුද ගිහියේ. මට තුන ලොකු ගිහියෙක් අපේ මෙමාපියෝ යා කච්චි ඔක්කොම එකතු වෙනවා. ඒ දුක ගිහියේ තමයි ජීවිතේ කිසිම උනපත්. ඉගෙන ගන්න. ඉගෙන ගන්නාම දුකේ නිදහස් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබ දෙක පුරුවන් තරයි කියන එක. වුවන් යනා ඉන්නේ නිත්තේ නම්මා නිවට. ඉගෙනගෙන මොකද කියන්නේ? දුකේ විඳා ගන්නවා. නෑ කවදුකම ඉතුනවා නිසා ජීවිතේ වෙන දෙයක් උනේ නෑ. ඔය ජීවිතේ මනුස්සි. ඊළඟට කිව්ව රස්සාව කරපන් ආරං කරපන් මේක කරපන් ඉතින් ඔක්කොම කර අන්තිම ජීවිතේ දන්නත් නෑ ජීවිතේ. සාමාන්‍ය ජීවිතේ මනුස්සෙකුට වෙන දෙයක් නෑ. දරුව ඉතිහාස මහතවක වාචික දෙකට අම්මයි තාත්තයි අර ධර්මයේ උතු ගන්න අධ්‍යාපනයේ කියනක දරුවට අවුරුදු 25ක් යනකම් දරුවා දැක්ක එකට වයසෙන් දෙන්නේ. අධ්‍යාපනයේ මුළු එළියට ගන්නකොට අවුරුදු 25ක් තියෙනවා. ඊට පස්සේ ලෝක සම්මතයේ ගාන ආයෙ උත්වාදන කතා දෙන්නේ එකක්. දැන් රස්සාව කියන එක. කතාවේ රස්සාවේ උරු කෙවකට පස්සේ තියෙන අවුරුදු 35ක් විතර යනකම් ඕක තමයි. ඊට පස්සේ උරුවරම් බලන්න. ආ අවුරුදු 35ක් ගිහින්. ඊට පස්සේ ආයෙ උත්වාදන ගන්න ළමයි හම්බ කරගෙන ආයෙ කාම යනවා. ළමයි යන උත්කාවල පොර ඇද හිතට එනකොට ඔබට අවුරුදු 55 60 තියෙනවා. දැන් ඉවර්ධන දැන් කොහොමද ඉවර්ධන? විචිකර පොත් හේතු කර ගෙවන්න උත්තරයි ටික වෙලාවා. ඉවර්ධනේ නිවිවන්නේ කොහොමද? අර තරුණ ජමේ ඔක්කොම දිය ගන්න හැදී මොනවද? මිස් ප්‍රයෝජන කටයුතු කරනවා. කෝපිකත් ඔබ කාපුවාද? මෙතන අවුරුදු 40 ක මහත්මේ නෝන කෙනෙක් ඉන්නවා මට කියන අවුරුදු 20 ඉඳලා 40 දක්වා කාපු දිගෙන මොකද උනේ කියන්නේ? කාපු දිගෙන් බාගෙන බාගෙන ගැහෙන්නේ ඉතින් ඔබ කියන දේ නම් පදේ තියෙන වෙලාවේ ආව එක එක කටයුතු කරා. කොහොමද ඉතුරුෙච්ච? අධ්‍යාපනය කරනකොට මොකද රස්සාවක් රස්සාවක් හොයාගන්න මොකද? පොතේ කාලා තියෙන ඉන්න කෙනෙක්. මේක මායාවක් නෙවෙයි. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඔබ ජීවිතේ පස්ස. ඔය මායාවකින් හරහාගෙන ගලම ඔබ දෙන්නේ. පොඩ්ඩක් පිටිපස්ස වෙන්න බලන්න ඔබ ජීවිතේ මොකද උනේ? පුංචි කාලේ අද මේ ධර්ම ඔබ ජීවත් වුණා. තව අවුරුදු 100ක් ජීවත් වෙන්න බැරි වුණා. හෙට වෙලේ එන දන්නේ නැහැ. වර්ණේ ගැනමයි කතා කරලා නැහැ. කොයි දේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. මේක මට මේ පොඩි නාලයක් තිබුණාද ඉවරයි. ඒක උණු නාලයක් නාලයක් තිබ්බා ඉවරයි දැන් ඉතින් අන්ද පාග කාරය. එනවා නේද හෙට පුරු වෙලා වැන්නේ යන්නේ. හැබැයි දෙකත් අපි හිතන්නේ වෙන්නේ මොකක්ද? මේ සියලු දේ අපි වගේ තියෙනවා. ආ මම මැරෙන්නේ නැහැ. මම ඔන්න කවුරු හරි කියනවා බලන්න මෙන්න අර අල්ලගෙන බැන්නේ. දානත් ඇයි ඕනේ කික්මරි මම නැහැ ඒක තමයි හිතන්නේ ඕනේ කික්මරි මම නැරෙන්නේ ඕනේ කික්මරි මගේ ඒක නැරෙන්නේ මම නැරෙන්නේ නැත්නම් මගේ ඒක නැරෙන්නේ නැහැ ඕක තමයි තමයි ඔය සංකල්පෙ හිත තමයි ඉන්නේ මේ කාම මඩ කොහොමද ඔළුව ගහගෙන යන්නේ කියලා අවුරුදු 60ක් 70ක් වගේ ගියාම තමයි තේරෙන්නේ මොකද අර අපි කොල්ලන්ගේ භාෂාවෙන් කියන බොක්කොල පිළිඳ ගන්නවා ඔන්න දිවිනා අනේ පන්සල් යනකොට අපේ හාමුදුරුවෝ වාස් පන්සල වෙන වැඩිලා ගත්තොත් මේ සමාජාධාරයේ වෙන වැඩිලා ගත්තොත් ඔතන අඳුම තරම් ඉන්නේ කිව්වේ 80ක් අවුරුදු 50කට වැඩි අවුරුදු 60කට වැඩි 75කට වැඩි ඉතින් මේ සාස්ත්‍ර විද්‍යාවේ සාධකයේ දුක් වෙනවා නේද උන්වහන්සේ පාරමිතියේ කල්පනාත්යෙන් අල්පපව දුක්ඛී යෝගක අපිට බඩවගතා ඉන්න පොඩපතේ කාලේ ඉන්න පන්දරක් අතර ඉන්නවා පොඩ කිසලවද ඔය ජීවිතයේ තියෙන වෙනාර කිමුදේ මේකද කියන්නේ මම කියන්නේ හැංගිලා ඉන්න කියන නෙමෙයි මේ මාර්ගේ අනුමතයෙන් අපි මාර්ගය කියනවා ඔබ වෙනේ ඉන්නේ කියන්නේ ඔබ අපාය කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ නමුත් ජීවිතේ මාර්ගය බලන්නේ නම් මේ ලෝකේ දායාද කරන මේ නැති නැති මේ දහම් බලවාද උඩ දෙන්නේ හරුනේ ඉන්න මහාගේ කාරුණ්‍ය උදෙන්නේ වයිගලේ රෝද දෙකෙන් යන දරුව එක රෝදයක් උත්තරේ තනි රෝදේ කියන්නේ ඒ උපදේ කාරුණ්‍යයෙන් මත් වෙලා නැති ජීවිතේ ඉඳලා අතපය පුම්බගෙන එනවා ඔය මොනවාලි පිටිකින් එකක් කාලා 30කට වඩා තව පොට්ටක් පුම්බගෙන එනවා කියන්නේ තරුණ ජනේ මොලේ හේරෙන්නේ නැහැ කීයද ඇයි හුම්බන් එනවා මේකේ බස්සේ යනකොට මේ ඔක්කොම මාත්‍රික චොක් කරලා ඉතලම හතරයිද නැත්නම් දැන් හිතාගන්න නම් කොහොමද අපි තරුණ යකි කියන්නේ තරුණ බවින් මාත්‍රේ අනික අපි නිරෝගී බවින් මාත්‍රේ නේද දාහ හැදෙන ශරීරයක් තියාගෙන ඉන්න කෙනෙක් නිරෝගී බවින් මාත්‍රේ නම් වෙන දෙන්නේ 30 මෙතන ඉන්න කීදෙනෙකුට සීිකායද තාම ඩයට් කරලා ඉන්නේ ඒක නිසා ඔබ දන්නේ පිළිකාව තමයි ඩයග්නොස් කරන කවුරුන් කියන්නේ. මේ චෙක් අප් එක දිහිලා ඉන්න කවුරුන් පිළිකාව තමයි නැන්නේ. දැන් ඩවුන්ක යන්නේ. අන්නේ යන්න වාසි කියන්නේ පිළිකාව. ඒක පිළිකාව එන්නේ නැහැ නේද? ඈ ඒ ඩයග්නොස් කරන දිහිලා ගන්න නැහැ නේද? නෑ. කාලයෙන් සිද්ධ වෙන හැටි. මේ ශරීරයේ කියන දිනුනේ රෝග වලට විඳහන. ඔය කලු ශරීරයේ උඩු තියාගත්තේ නැපා. ආ මේ කාලේ නිරෝගී ශරීරයක්. මේක මහ පුරු දහජයක්. මේ මට උදව් වෙන්න ගියාට පස්සේ සිංහලේ අන්තිමට ඔබට මනුස්සත්වයක් ලැබුණේ කියනවා ඔබට අවුලයි. ඇයි සිංහල සාතුන් වහන්සේ නමක් කරුණාවක උපදෙස්? මේවත් පොඩ්ඩක් හිතලා බලන්න. මේ ධර්මවලට තියෙනවා සිංහල ලෝක 32ක්. ওই ලෝක 32කේ ලෝක හතරක් තියෙනවා සිංහල දුගතිගාමී ලෝක. ලෝක 27ක් තියෙනවා සුගතිගාමී ලෝක. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමුගේ ප්‍රාර්ථනාව තමයි නිවන් සාහිත්‍ය හේතු වාසනාව කියන දීර්ඝ දෙනා නිවන් සාහිත්‍ය වාසනාව. අන්න ඒක නිසා සිංහලෙ උන්වහන්සේ පහළ වෙන්නේ ඔය සුගතිගාමි ලෝක 27 පල්ලෙහා කියන ලෝක. අන්න ඒ නිසා තමයි මේ සාදු උන්වහන්සේ මනුෂ්‍ය ලෝකෙ පහළ වුණා. උන්වහන්සේ මනුෂ්‍ය ලෝකෙ පහළ වෙන්නේ කියලා උන්වහන්සේ මස්ලේ කය රූපයක් ගන්න උනා. මස්ලේ කය කියලා කියන්නේ සිංහලෙ ලෙඩ හැදෙන එක. උන්වහන්සේ ලෝකින පරපාලිකා රෝගේ හැදෙච්ච මනුස්සයෙක් මට දිවනව මොකද කරන්නේ තෝරන්නේ එහෙනම් අපි මනුස්සයෙක් පිටිපස්සේ කවුරුද උන්වහන්සේ දිවනව මොකද කරන්නේ මට දිවනව මොකද කරන්නේ තෝරන්නේ මට දැනෙන්නේ ඔන්නෝ ඇයි ඔබට ඔක දැනෙන්නේ උන්වහන්සේ ධාතු මහ රාජිකේ ඉන්නවා නම් මේ ඔබට පුළුවන් දෙයක් කියලා බලන්න කවුද මේ ළඟ ධාතු මහ රාජිකේ ඉන්නේ එහෙම ෆිට් එක දෙරණ බලපතන් 240000ක් විතරක් පිටියාව ධාතු මහ රාජිකේ මේ පොළොවේ ඉඳලා යොදුන 240000ක් තියෙනවා. එතන පණ 240000ක් යොදුන්මත් ගිහිල්ලා තාව තියෙනවා. පොළොවම ඒ සතියුලෝක තියෙනවා. මේ අනුලංග බෑ කතා නෙමෙයි. එහෙනම් සාතුන් වාසයේ යොදුනාලා තාව තියෙනවා. අපිට යන්න පුළුවන්ද බලන්න. එහෙනම් පිළිද අපිට හොරන්නේ නේද? එහෙනම් අද පුළුවන් ඔහොත් දෙන්නුන් එකට ඉඳගෙන ඉන්න බෑ. බඩින් ඇහිච්ච ගම වැඩි සිතයි කන කතාවක් නේද? ඒකයි ඉන්නේ. අද මේ සාතුන්ගේ වගේ ඉඳගෙන ඉන්නේ මේ සත්තුන්ගේ මහන්සියලා විසින් මේ සත්තර මේ ලෝකෙට දීපුනේ. ඒක නිසා එකිනෙක අසුබන් පාද ගන්නත් ඉන්නවා. තිරසන් රටේකට පුළුවන් එහෙම ඉන්න. බලකින්වත් හැදෙනවා කිව්වොත්. හිමියන් UID පද බලේ හිමියන් බලකින්වත් හැදෙනවා මොනවද ඉන්න පුළුවන්. හිමියන් බලකින් හැදෙන්න ගම මොකද සංකල්ප කරන්න ආයේ මරාගෙන යනවා. මරාගෙන නැත්නම් මල විදි පරි අමුවගේ මරනවා. ඕක තමයි කියන්නේ. ඔන්නෝ ඒ කන්දේ දෙකකින් අපි ඇදගන්නවා සාත්තුන් වාසේ. එදා අපිට මේක නේද? එහෙනම් උන්වහන්සේ ලෝහිත පංකන්තිකා රෝගියෙක් හැදිලා ලේමල යන ගත්ත ජීවිතේ මත නිවන අවබෝධ කරගන්න වෙනවා. අන්න ඒකයි මම කියන්නේ මම ඒ කාන්තේම නිවන් දියුනු කියලා. ඔබ ගැන ඔබ හිතන්න. ඔබ ඔය වන්දනා කරනවා කියන සාස්තුන් වහන්සේ වන්දනා කරන එකේ තියෙන ඵලයක් කියන බලන්න ඉන්නේ. තරම වෙනවා මම කියන්නේ සමහරවල් ඉතරීදෙත් පුළුවන්. ඉතින් ඉතුරුක් කමන්නේ තේරු ගන්න. මට අද අයිඩියා තියෙනවා උන්වහන්සේට කතා කරන්න සාස්තුන් වහන්සේ. ඔබට ඒ ID දිනවද කියලා ඔබ හොයලා බලන්න. ඇයි අපි හසුතුල ජනන වහන්සේ නම කරන්නේ? මොකක්ද? උන්වහන්සේ යගේ කවුද? උන්වහන්සේ යගේ සාහෘදකාරයද? ඒ ගුරුවරයා නේද ඔබ? ඉත ඔබ උන්වහන්සේ ගුරු සම්පූර්ණේ කියන්නේ. ඔබ උන්වහන්සේගේ ලොහක් නේද? ඔබ උන්වහන්සේ ඉගෙනගත්තු උන්වහන්සේගේ තීන්දුවක් විතරයි කියන මල් ලොකු කරනවා. ඒක කියන්නේ කොහෙද උන්වහන්සේ ඒක කියලා කියන්නේ? වරේ වරේ වරේ මල්තර මරි වැයිල මට පිළිද කරන්නේ. කොහෙද එහෙනම් උන්වහන්සේ කියපු දෙයක් නෙමෙයි නේද කරා කරාමත් නෙමෙයි උන්වහන්සේට මලක් මුද කරාමත් නෙමෙයි තා කාවදීන දිනලෝ නාවු ප්‍රොපෝටි ගන්න ජීවත් වෙන්න පුළුවන් ඒ තා මහා පිටක් කියේ මේ පිටට කරනවා නෙමෙයි නමුත් ඔබ ඇයි පාප උන්වහන්සේට වදි ඒකට හේතුවක් තියෙන්නේ ඒ හේතුව ඉස්සර මතක් කරගන්න නැත්නම් අර පාරේ දුක්කට වදි නොදී උන්නපෙට ඔබ සාතුන් වහන්සේගේ විහිදේ ගත්තේ නැත්නම් අර මුද්දතොට විහිදේ දීලා නැත්නම් මාර්ගය කරේ ඔබණින් විහිදේ නැද්ද? එහෙම නැත්නම් මේකේ සාතුන් වහන්සේගේ දෙයක් ගන්න ජීවිතේ. උන්වහන්සේගේ ගාතනෙ යොමුනේ තමයි කිව්වේ නිවන්. අනිත්‍යක නම් ජේසුස් වහන්සේ උගත. හැබැයි නිවන් වල කියන එක නම් මේ ලෝකෙින් දෙවියන් බමුන් මරුන් සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ වෙන කිසිම කෙනෙක්ගේ ගත නැති නිවන් වල කියන එක. ඒකේ ඒ කාර්යයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලබුගේ විතරේ ගන්නවා. ඔබට විස්සක් ආරක්ෂාවක් ඕන. යන්න උපෝවිනේ. දෙවියන්ගෙන් තමුදී. යන්න ඔබ පල්ලියේ සාන්තුරේ යදින්න මුදී. විස්සක් ආරක්ෂාවක් නැති. ඔබට නිවන ඕනේ. දැන් තාවදී යන්නේ. යදල වැඩක් තියෙනවා. නෑ නිවන කියන්නේ පූර්ණේ කරගත් දෙයක් තමයි වෙන්නේ. තමන් විසින් මනුෂ්‍ය මෙහෙවල පූර්ණේ කරගත් දෙයක් කියන්නේ නිවන කියලා කියනවා. එහෙනම් ආ ඒක උදෙසා සම්බුදුරජාණන් වහන්සේ සමගය. නිකන් මේ නාමිකවගේ සරණ දැක්කාම කියන්නේ තමයි. මම ආයෙත් දැන් වරණ කරනවා. ඔබට අමහන කියනවා. ඔබ අමහන කාරයක් වරණ කරනවා. ඔබ රිද්දනවා නෙමෙයි. පුළුවන් ඔබ කෙලින් කරන්න මම ආවා. ඇද ගහලා නෙමෙයි පොඩ්ඩක් කෙලින් කරන්න කියලා. ඒ කෙලින් කරන්නත් ඔබට තියෙන ඔබ පුළුවන් මේ කාර්යම් වෙනින්නක් කරගෙන යන්න. ඔය ඇද දෙන්නේදී ඔබ බුද්ධ ප්‍රමාණ ගණ්ඨාව කියන්නේ නෙමෙයි. බුද්ධ ප්‍රමාණ ගණ්ඨාව දෙවියන් සම්මන් ගත්තා කියලා මොනවද අහලා නැහැ. ආ මේ බුද්ධ සම්මන් ගත්තා කියන්නේ මොකද්ද නිවැරදිව තරණ කියන්නේ? තරණ කියන්නේ පිළිත හේතු දෙන්නේ. පිළිත කියන්නේ තරණය. තරණ කියන්නේ තරණය. තරණය කියලා කියන්නේ නිවැරදි තරණ නැතද කියන තරණ වෙන්නේ. තරණ නැතද? මොකක්ද තරණ කියන්නේ? සසල කරණාතුරාස හිතෙන්නේ මොකද්ද තරණ? ගමන් කරනවා. මේ බලගමන සකස්සුවි යනවා ඉතල. ඔබ තීරණය කරා මේ බමේ උතුරක්. නැත්නම් ඔබේ සකස්සුවි දින බලන්නේ. ඒ කොහේ සකස්සුවි යනවා ඔබ බලන්නේ. හැබැයි මේකේ උතන නෙමෙයි ඔබ තියෙන්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම යනවා නම් පිළිගනි ඔබ ඒකාන්තයෙන් තීරණයක් අරගෙන ඉන්නවා නැත්නම් ඔබේ බෞද්ධත්වයවත් දුරු නැහැ. අන්තිමට මට කියන්න වෙන්නේ පිළිගනි බෞද්ධත්වයවත් දුරු නැහැ කියන එක තමයි. ආයෙත් ඉතින් මම කතා කරන්න දෙන්නේ නැති දෙයක්. ඉතින් කමන්නේ විනාශ කර ගන්න ඍජුවෙන්නේ ඉතින් බෞද්ධයන් කියන්නේ කවුද මේවා තේරුම් ගන්න හොඳට උප්පැන්න සාහිතික බෞද්ධයෝ වෙන්නේ එපා උප්පැන්න සාහිතික බෞද්ධයෝ මේ ධර්මයේ ධර්මයේ කාලදා බෞද්ධ නාමයෙන් පිළිහිඳලා දහ බලවැල පෙරලා ලෝකෙට කියනවා බෞද්ධයන් කියලා කියන්නේ මම දහ බලවැල වෙන කෙනෙක් කියලා ඒ උප්පැන්න සාහිතික බෞද්ධයෝ කියන්නේ තියෙන්නේ නියම බෞද්ධයන් දෙවියන්ව වන්දනා කරන ඉතින් අපි බුද්ධ වන්දනා කරන එක මොනව අහන්නද දෙවියන් පව වන්දනා කරන නියම බෞද්ධය. නියම බෞද්ධයෝ. බුද්ධ කියන්නේ කවුද? මෙන්න මේව හොඳට තේරුම් ගන්න. බුද්ධ කියන්නේ කවුද? බුදුරු වහන්සේලා තුන් නමක් ඉන්නවා. සම්මා සම්බුද්ධ ත්‍ර්ථයේ බුද්ධ අරහත් බුද්ධ කියලා බුදුරු වහන්සේලා තුන් නමක් ඉන්නවා. බුද්ධ කියලා කියන්නේ තියෙන මේ භවයේ සාමූහික උතුරලා කොහොමද? බවයේ සම මුලින්ම උතුරලා තියෙන්නේ මේ ආභෝධනයේ බවයේ නැගෙන්නේ. එහෙනම් බවයේ සම මුලින්ම උතුරලා දාපු උත්පදයට බුද්ධ කියලා කියන්නේ. එහෙනම් කවුද බෞද්ධය කියන්නේ? යම් කිසි පුද්ගලෙයි සත්‍තරමන් ප්‍රබදී. යම් අවස්ථාවක තීරණය කළා භවයේ මම උතුරල දානවා කියලා. අන්න එදා කිවිදී එයාට බෞද්ධත්වයේ ආවේ. නැත්තම් ඕකම උපන්දාට බෞද්ධකම වෙන්නේ. ආත්මෝන්දේ ලෝක පහලේ යන දාන බෞද්ධ කීදෙනෙ කිදෙනෙ. බෞද්ධ කීදෙනෙ කිදෙනෙ එක්කෙනෙක්වත් නෑ. ඊට පස්සේ මේක බෞද්ධ ඇති. උපන්න මහතේ කියන්නේ. ඒ ලැබෙන්නේ බෞද්ධයෙක් මන් කියන්නේ. එහෙම ඇතිවෙච්ච බෞද්ධයේ තමයි කියන්නේ අනුකීමාලේ. අනුකීමාල බෞද්ධයේ කොහොමද? හිතු මහන්තව මරන්නවා. තාතුන්වාලේ පාත්‍රි අන්න පාත්‍රිය. කඩුවේ කොට මන්වලා ඇවිල්ලා බලන්න. හිතු මහන්තව මරන. නැ බෞද්ධයේ තාපනේ. අවසානයේදී මොකද? තාතුන්වාලේ භර්තන් වේසමනේ. උන්වහන්සේගේ සත්‍ය වේදවලේ කරාට පස්සේ උන්වහන්සේගේ දෙපා පාමුල වැදගත් කියේ. අනේ ස්වාමී මම බුදු සමනේ යනවා ස්වාමී. එහෙනම් මොකක්ද කියන්නේ? වචන ටිකක් කියන්නේ. ඔබ හැමදෙයක්ම කියන්නේ බුද්ධාන් සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියන වචන ටිකක් කියන්නේ. එතන අනුමි මාර්ගයට වචන ටිකක් කියන්නේ නැහැ. අවබෝධයේ කියන්නේ ස්වාමී මම මේ සරණ නතර ස්වාමී මේ සරණ ඇදීම සතරමම ඔබ වහන්සේගේ සරණ යනවා. ආර්ය ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. අනේ ස්වාමී මාව පැවිදි කර. ආගමේ අර්ථය මොකද බුදුන් සරණ. මොකද බුදු මහත්තු මගේ මගේ මේ කුකී කරන්නේ? මගේ නිවන ඔබ වෙන්නේ. බහපත් ඔන්නම තමයි කතා කරන්නේ නේද? ආදයක් මේ සෝමනේ හෙලෙන් දමන ගැහුවා. එකක්වත් වැඩක් නෑ. දෙවියන් බබුන් මරුන් සමන බ්‍රාහ්මණයන් තරික ලෝකේ මාවාදල ගත්තරේ ගහන්නවත් මගේ විජේ විකල් කරනවත් පුළුවන්න්නේ නැහැ. හැබැයි උන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්. අන්න දිනවල ප්‍රශ්න ටික අහන්න. මේ ප්‍රශ්න ටික ආලෝකයක් කියන්නේ නැද්ද? ආලෝකයක් කියන්නේ පරම්පරාව. ඒ පරම්පරාවේ ආව ප්‍රශ්නදී. ඒ පරම්පරාවේ ආපු අවවාදේ තමයි. යම් සමනේක දමනේ කරන්න බැරිද? මේ ප්‍රශ්න ටික අහන්න. මේ ප්‍රශ්න ටිකට මේ උත්තර ටික දුන්නොත් වැඩ වැඩියක් හැපේනදයි යන්නේ. ඔය තොරතුරු අමතර ජන ගන්නත්. ටිකදී ඔය ප්‍රශ්නේ මුලිකුනේ ආලෝකයක් දැරෙන්නේ. එයාගේ මුතුන් මිත්තෙක්ට සාසන බුදුහන්සේ නමකාර. අන්න ඒකේ ප්‍රශ්නේ නම් ඒක යක්ත පරිදුවේ කරගෙන එන ඔය කතාවද. ඒක නිසා තමයි ආලෝකයන්ගේ අනුගේ ඔය ප්‍රශ්නේ. තාන්තුන් වහන්සේ නියමාකාර සිද්ධාන්ත දුන්නාම උන්වහන්සේගේ දෙපාමුල වැඩ වැඩිලා කියනවා. අනේ ස්වාමීනි අද තම බව තිසරුන සාධනීය උපාසකයේ සර්වදේක්වා. ඊමේදී ඔන්න ඕමයි කියන්නේ ඔය ඔය ඔය කියන උපාසකත්වයේ නැහැ නැත්නම් ඔය ජොයි සාධනීය වචන වලින් පරිණියක් නැහැ. ඔබ මේ දවස් බුද්ධන් සරණ ගත්තා කියන එක ලක්ෂ වාරයක් දීපක් වෙන්නේ. ඕකේ ඇත්තටම එක වතාවක්ම පරණ නිල්ල කියලා කියන බලන්න. මේ තරුණ ජීවිත නිකන් අකාලේ දාස්. ඔබ මේ තාත්තුන් වහන්සේගේ උපසම් කියන ධර්ම ඔබ කරන්නේ මේ සුද්ධ කරන වැඩ පිටමද සුද්ධ කරන්නේ මේ බල්ල කරන වැඩ පිටමද ඊගේ බ්‍රින්ගින් බීජින් දැන් හදින්ද ඔය බේසි මේ හතර හැරෙත් තව එක දෙයක් කියන්න කර බල්ල තම දුකදී ඉන්නේ ඔය මිනිස්සුන්ට වඩා ඇයි ඔය බල්ලේ කරන්නේ සුද්ධ නොවන කෙනෙක් නේද ඔය සුද්ධ නොවන උදේ පාන්දර නැගිටින නැස් වෙලා වැඩ කියනවා වැඩ කියන කලින් බල්ලා වරක කන්න දාලා ඌටේ යවච්ච ඔක්කොම දීක වැඩ කියනවා ඊළඟ වැය අවස්ථාවකම වැඩ කර ඉවර වෙලා එනවා ඒ එනකොට කෙනෙකුට කියලා තියෙනවා රජුගේ කීන තියෙනවා බල්ලා බලා ගන්න දැන් මැදදී කීත පොඩක් ඇලි දුවලා ආවෙදී ආවෙදී ඊනවල් කවුරුත් ආයි කෑම අරගෙන එන්න දෙනවා ඇවිල්ලා ඊට පස්සේ බල්ලාට හොරව නාවල හොරමාලි කරලා දැන් ගහලා ඔක්කොම කරලා බල්ලා දෙවිවරුන් මේ මේ සුදුරෝ ඉඳා ගන්න මට යන සුග තියෙන බල්ලා දෙවරු සුග තියෙන බල්ලා දෙවරු බල්ලා සුග තියෙන බල්ලා ඇයි බල්ලා දැක්කේ නෝ අර නෝන දුක් කිදේ තින්නදේ බල්ලා මට උන වැටෙන්නේ ඔබ මනුස්සයෙ මේ මනුස්සයන්ට කිවිදේ මහා ශාපයක් උදා වෙලා තියෙනවා ඒ සාපේ නිසා මිනිස්සු දන්නේ නැහැ අපි මිනිස්සු දෙක. ඒක නිසා මොනවද? කන්න ටිකක් ඕනේ. බොන්න ටිකක් ඕනේ. නිදා ගන්න දැනක් ඕනේ. වර්ගයා බෝ කර ගන්න ඕනේ. නෝ වෙන මලරොම් වල රොගනේ වා කියන්නේ මොකක්ද? වර්ගයා බෝ කර ගන්න ඕනේ. ඔය ටික හැරෙන්න තියෙන්නේ මේ මිනිස්සු දෙක. ඔබ අපතෙන් කරන් ඉපා ඔබ දුකදී ඉන්නේ. ඔබට නිවන් දකින්න මේ සම්බුද්ධයන් වහන්සේ නමක් ලෝකෙට පාලකේ බොහොම කලක කාලාවකට සම්බන්ධයි. ඔබ දන්නවද මේ සම්බුද්ධයන් අපේ සම්බුද්ධයන් වහන්සේ ලෝක කීයක් අයිතිද? ඔබ උදේයි මන්නේ ජීවිතේ ඔබ මොනතරම් බාහතරවද සහ මොනතරම් මෝඩදිනේ ඔබ දෙහි නම් මේ කිව්වා. ඊගොල්ලෝ සාස්ත්‍රුන් වහන්සේ නම් අපේ සාස්ත්‍රුන් වහන්සේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට දෙන්නේ. සක්වලක් කියන්නේ ලෝක කිත්තේකින් සමන්විත එක ලෝක ධාතුව. කෝටි ලක්ෂයක් සක්වලට යනවා ජීවිතේ අපේ සම්බුද්ධ ජන වහන්සේ විතරයි. කෝටි ලක්ෂයක සක්වල වල කෝටි ලක්ෂයක දැන් හිතාගන්නතු. ඒකෙන් දසදහසක් ලෝක ධාතුවේ ජීවිතයක් සම්බන්ධයෙන් අපි ඉන්නේ ආරාධනා කරන විදිහ බදහන්නේ. ඇයි? දසදහසක් ලෝක ධාතුවේ ඉන්නත් විතරයි යන්නේ ආපහු යන්න කාදෙති. එතනින් එහා ඉස්සරහට ඇවිල්ලා යන්න බෑ. ඒක නිසා අයියාගේ එහෙමක් නෑ. එයා හැමතිස්සෙම බලන් ඉන්නවා අනේ අපි මෙහෙ සුද්ධ වෙලා දසදහසක් ලෝක ධාතුවේ යක්කවා. අනේ අපි මෙහෙ සුද්ධ වෙලා තව ඉස්සරහට යක්කවා. එහෙනම් මේ කාසුම් මහ රාජ්‍ය දීග ලෝකෙට දෙන්න පොරතර වාස්තාවක් තනිපැලෙන් කම්පයා කරා. මනුස්ස ලෝකෙට ඔබ මොනතර මාතනාවන්න දීවත් නෑ. සාතුරු මහන් දෙන්නේ මේ ඔබගේ කාලේ ඉන්නතුනි. අවුරුදු 2500 කියන්නේ මහලු කාලේ. ඔබ අවිතිමා නරකාදී ලැජ්ජ කාලෙත් එක වැදගත් පන්ති. ඔය අවුරුදු 2500 කියන්නේ මහලු කාලේ නෙමෙයි. ඔය ඔක්කොම අමතක කරගන්න එපා. අන්තිම වෙලා තියෙන්නේ සියලු දේම අමතක. අනේ මම මිනිහෙක් කියලා අමතක. පොදවට සීකල බලන්න පුතේ ඉතල රෑ වෙනස් වෙන්න වැඩදී. ඔය ටික සීකල බලන්නේ ඔබට හිතේ යන්නේ ඇත්තට මම මිනිහෙක්. බල්ලේ. අරගෙන. මම මේකෙන් වැඩි ගැටයක් ගන්නවා. සීකල බලන්න. එහෙනම් කිමිදෙන්නේ ආර්ය මාර්ගයේ වටන්නේ? ආයේ බුද්ධ සම්පන්නයෙක් ඔබට අහුවෙන්නේ නැහැ. එහෙනම් ආයේ ඔබට නිවන් දකින්න අවස්ථාවක් මේකේ උදා වෙන්නේ නැහැ. බුදු වරුන්ගේ පහළ වීම බොහෝම කල්ප කාලාන්තරයකට පස්සේ සිද්ධ වෙයි. මේ අනුකේ කල්පයක් ඇතුළත කිමිදෙන්නේ බුදුරු හත් තමයි ලෝක පහළ. කල්ප අනුකේ කටහිරු බුදුරු හත් තමයි ලෝක පහළ වෙලා. ඒකින් හතර නමක පහළින්නේ මේ මහා පාත්‍ර කල්පය. අනුහමේ බෝනාගමන කාශ්‍යප ගෞතම කියන ඒ උතුම් බුදු ජාන වහන්සේ දා පහළුනේ කිව්වේ මේ මහා පාත්‍ර කල්පය. එහෙනම් කල්ප 91කටම බුදුරු හත් තමයි මේ කල්පයේ තමයි පහළුනේ බුදුරු හතර නම. එහෙනම් කල්ප මහා කල්ප 91කට බුදුරු පහළ වෙලා ඉන්නේ කීවමයි? තුන්වමයි. දැන් කොහොමද බුදුරු මේ පහළුනේ? කරුමක් කාර්යෙ දෙන්නේ පා උරුමක් කාර්යෙ මේ උරුමේ ගන්න ඔබට තාම දකින්න පුළුවන්නේ අපි අතිරයක් පහන් දෙන්න තව ටික ගොඩක් ගියව දකින්නවත් හම් වෙන්නේ නැහැ ඔය විදිහට ගියා තව අවුරුදු 5000 අවුරුදු 10000 ගණන් මොනව ඉස්සෙලා තියෙන්නේ අනිත් එක ඔබ හිතනවාද දැන් ඔබට මේකෙන් පස්සේ ආයෙ හොඳ එකක් හම්බුද ඔබ හිතනවා ඔබ මැරිලා මම මිනිසෙක් නෙවෙයි කියලා. ඔබ හිතනවා දෙවියන් විශ්වලෝකේ ඇයි කියලා. දැන් අපි බලමු මේ අපි ධර්මදේශනාව කරන්නේ කියන්නේ අපි ගැන අපි විසින් බලන්න. ධාතු වහන්සේගේ දේ ආගෙන අපි අපිට දාලා බලනවා අපි කොතනද ඉන්නේ. එහෙනම් තව අපි කොහොමද යන්න ඕනේ? තව මොනවද කරන්න ඕනේ? ওই ටික තමයි බලන්නේ. දැන් බලමු අපි කොහෙද යන්නේ කියලා බලමු. මෙතන ඉන්න අය මට අනුකම්පාවෙන් පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා මදුමෙක් හෝ භූමියෙක් හෝ වත් මරණ බැරිනේ කියනවා බොහොමද මේකෙන් සත්තු බැලුවම කොහේ යනවා කියලා දුන්නා කියලා කියලා කියනකොට අපාය යනවා එහෙනම් මෙතන ඉන්නවා කියන්නේ අපායේ නැරඹිච්චය කියලා කියන්නේ නැරඹිච්චය එහෙනම් ඔබ දැනගෙන ඔබ බැරි වෙලා හරි අපාය යන්න පුළුවන් කියන හරි දැන් මම ඒකට තව උදාහරණයක් දෙන්න දැන් බැරි වෙලාවේ අපායන්න පුළුවන් දැන් ඔබට බය නැද්ද? ඔබ දන්නවද අපාය කියන්නේ මොකක්ද කියන්නේ? මහා දරුණු කඩිනීම තැනක් කියලා ඔබ දන්නවද? හරි. දැන් ඔබට බය නැද්ද ඉන්න ඔය අපායයි? මොකද ඔබට ඔබ අපායන්නේ හේතු දිනන්න මෙයන් කියන්නේ මොකක්ද? තියෙනවා උදාහරණයක් ඉන්නේ කොහොමද? ඔව් අමතක කළා නේද? ඒක හරියට පිළිකාවක් වගේ මිනිහේ පිළිකාවක් අමතක කරලා ඉන්න වගේ වැඩ. පිළිකාවක් හඳුන්වන උදේවාරුවයි ඉතිරිတာ. මේවා කියන්නේ ඔබගේ අනුකම්පාව වර්ධවා ගන්න එක. ඔබ සෝතාපත්ත ඵලයේ පතුල පොරදින දැක්වල ඔබ වෙනස් වෙනවා. මම එහෙම ප්‍රශ්නයක් අහන්න. තුවක්කුවක් තියෙනවා මගේ අතේ. ඔය තුවක්කුවේ එක රිමෝට් වලක ඒකට උන්ද දාන්න පුළුවන් 10. මම එක උන්දයක් දාලා රිමෝට් එක කරකවල ඔබට දෙනවා විද්‍යා ගන්න. ඔබ විද්‍යා ගන්නවද? ඔබ විද්‍යා ගන්නවද? නැහැ. ඇයි ඒ නැත්තේ? වෙඩි වදින්න පුළුවන් සම්භාවිතාවක් තියෙන හින්දා නේද? වෙඩි වදින්න පුළුවන් සම්භාවිතාව 10 එකයි. ඒ කියන්නේ නැද්ද? මම වාරා අන්තිම සාකච්ඡාව. ඒක කියනවා පිළිතුරේ බැලන් 100. ඔය බැලන් 100 නම් ඔබ එකක් දා. දාලා කන්ට්‍රෝල් එකම වෙඩි තියා ගන්නද? ඔබ වෙඩි තියා ගන්නවද? නෑ. ඇයි එහෙම නැත්තේ? වෙඩි වදින සම්භාවිතාවක් කියන එක නේද? දාවක් තියෙනවා. එක උන්දියක් දාලා දෙනවා වෙඩි තියා ගන්නද? ඔබ වෙඩි තියා ගන්නවද? ඒ ඉතිපිනුනි දාවක් තියෙනවා. ඇයි ඉතිපියා ගන්නද? ඒ රත්නියෝදෙන් දැන් අපායන් තියෙන බව බැලගෙන මොනවද කරන්නේ? කන්න ටිකක් දැක්කම ඒක අවතක වෙනවා. ඔබ සතු බලලා හිතනවා ඔබට මතක නැද්ද? පුංචි කාලේ හැම මගේ වදන කැලේට වඩා අනුගේ වදන කැලේ දුරයි කියලා ඉතිරි ඔබේ වදන කැලේ සාත්‍ය ගාය ඉස්සරහ ඉන්නේ. තාත්තේ මුදි කාලවත් දැන් අපිට මොනවද කරන්නේ? දීර්ඝ හොර්මෝන් වලින් වැඩි වෙනවා කි. වැඩ පොලේ කියන පැලරමෙන් දරුවෝ ඉයන්න දුන්නේ. වැඩ පොලේ පොලේ ආරම්භය ඉයන්න දුන්නේ. තොරතුරු තෝටි ගන්න අහන්නේ නැති මේ තව පාරුන්නේ නැහැ. වැඩ පොලේ වාහන පාරුන්නේ නැහැ. අයි කැමිර දරුවෝ. තාය අතකට දිය වන්දි අරගෙන තාය ආයත් කරගෙන ඉන්න හොරු ඔය ඔක්කො. තායක යුරෝ අතක් කරනවා. අපායන්නේ එකට බයද? හැබැයි ඔක්කොම යට වෙනවා මොනවද? බත් ඉන්න. භක්ති ගාන දැක්කම සීත කැලක් දැක්කම අර ඔක්කොම අමතක වෙනවා. අපෝ මම අපායෙන් දීටි. වහවහම මේක කරගන්නේ. ඒක අමතක වෙනවා අර කැලක් දැක්කම. ඒක අමතක වෙනවා ලස්සන දිට්ඨුවක් වෙනවා. ජෝතිපාල වහන්සේ හින්දුවත් දාලා නාස්තර නැති ඔක්කොම අමතක වෙනවා. දාන වෙනදාවේ රහතන් වහන්සේ කියනවා මේක අපායෙන් කියලා කරනවා. හේතු මොකද අපායෙන් කර්ම කිච්ච තියෙනවා. ඔබට මතක නැහැ. නැත්තම් ඔබ තේරුමක් නැහැ. ඔබ දිස්සුවෙන් ඉන්නේ. කාම ජාලාව තමයි. නැත්තම් ජීවිතයක දාන්නේ ඔහුගේ රූපනික බලපලා බලපලා බලපලා දවස පිළිවෙලක් ගන්න. පොඩි දරුවෝ ගේම් කරනවා. කුළු දවස වන්දිමට ගේම් කරනවා. හරි දින බලපත් ගේම් කරනවා. ඔබ තමතුමා නේද ඔබ මේ අපාගත වෙන හේතු තියනවා නේද? ඔබ බොරු කියනත් මුළු ජීවිතේ ඕන තරම් බොරු කියලා. ඔබ තේරන් කියලා නැත්ද ජීවිතේ? ඕන තරම් කියලා ජීවිතේ. තමන් වහකට කියන කේද මොකද? මගේ කේනමක් කියලා කිය ඉතරම් ඉඳන් එපා. අරුකට මෙහෙම එකක් කිව්වද බලන්න. උන් කවුරු කියන්න බටින්. අර කියන්න පටන් ගන්නවා. මගේ කේනමක් කියලා කියන ඉඳන් එපා. ඔහොම කියනවා. සීගම්ගේ කේනන් කියලා කියන්නේ මහා දරුව වෙනවා. දාරු ගති පිට නිවේදනය වැඩක් මේ තේරෙන්න කිව්වොත් එන මිනිස් ජීවිතේ කවදාකවත් තේරෙන්න නොහිත කෙනෙක් විතර ඉන්නවා ව්‍යාපාරයක් කරනවා තේරෙන්න කීයදා තේරෙන්න තමයි අපි ජීවිත ඒකද විපාකයක් තියෙනවා ආයේ විපාකේ ලබනවා ඔබට අමුමහ නරකාදී යන්න දෙනවා කර්මී දෙකේ එහෙම අහෝතිලා යන්නේ අවෝදි කරනවා ඔබ ආරම්භ දෙකත් එන්නේ අපායයන් කර්මීට අවෝදි කරන්නේ ඔබට හිතනවා සෝදාපන්න එහෙනම් දීගුලි මගේ පාපකම් කරන්නේ ඔබ විහිමත නැති නැති අම්මා ආවම වැඩි නැති කාරණා දේ වල වැඩි නැති ඒව කරලා ඒකාන්තයෙන් මොකක් අපහසුතාවක් වෙනවනේ එහෙනම් අය අපිට දෙල ගන්න හම් වෙන්නේ නැහැ නේද ඔබ ධර්මයේ දෙල ගන්න හම් වෙන්නේ නැහැ නේද ඔබ මේ අපේ සංගය අතුරෙන් මහත්මයාට ඔබ දෙල ගන්න හම් වෙන්නේ නැහැ හැබැයි ඔබ අම්මා ආවම වැඩි නැති ඔබට මේ කතා කරා ඔබ අම්මා ආවම මට කරන්නේ නැහැ අම්මා ආවම වැඩි නැති ඔබත් ගණන් වෙන ඇති. හැබැයි මේ වැරදිවද කියනදෙනි කතා කරනවා කියන එකක් නැහැ. පෞද්ගලිකවම කියන එකක් නැහැ. ඒක ඔබට පරිසම් දෙනවා ඒ කාන්තේ. එහෙනම් ඒව පරිසම් දෙනවා නම් කියන්නේ ඔබේ දේවල් තියෙන එකම ක්‍රමයේ තියෙන්නේ. ඒක තමයි මේ සෝතාපන්න ඵලය. ඒකයි මේ දුර මෙහෙම වෙනවා නැහැ කියන්නේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න ඕනේ. නිගදී මේක තහම් ධර්මයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. සෝතාපන්න ඵලයේ කියන්නේ මහ ලොකු විශාල දෙයක් නෙවෙයි. රොකට් ෆයිල් ඉගෙන ගන්න ධර්මයේ තැනදී කියන්නේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න. සෝතාපන්න ඵලයේ කියන්නේ සිංහලෙන් ලබා ගන්න ධර්මාවෝ. මේ ලෝකේ යථාර්ථය අඳුරගන්න අපේ ජීවිතයේ පරමතන් දෙය වැඩිනේ ඉසු වීම තමයි මේ සෝතාපන්න ඵලයේ කියන්නේ. මේ මහ ලොකු දෙයක් නෙවෙයි සෝතාපන්න ඵලයේ ලබන රැම්පලලන් කියන්නේ නැහැ වටේ. විශාකාව දෝතාපන්න ඵලයේ සත්‍යයේ පත්තවුදී විශාකාව දුන්නාගේ රොකට් ෆයිල් කොටක් පත්තවුදී රොකටයා බලන්නේ හදයි එහෙනම් රොකට් ෆයිල් බලනවා බුද්ධිය කියන්නේ අපි කවුරුත් කිවි මොකද දෝතාපන්න ඵලයේ ෆයිල්ද ආපහු ඕවනම් අපි කරන් පුළුවන් වැඩ නෙමෙයි දෝතාපන්න ඵලය කියන්නේ ජීවිතය ජීවමින් යන එක එහෙම එකක් නෑ දෝතාපන්න ඵලය දීප බලන්නේ ඉනිගම කියනවා කියන්නේ මොකද දෝතාපන්න ඵලය ඔය ඔක්කොම වැරදි මතද? ඔය වැරදි මත වලින් ඉන්නේ. සෝතාපන්න ඵලයේ කියන්නේ කියන්නේ ධර්ම අවබෝධයෙන් වැඩෙන දෙයක්. ඒ සෝතාපන්න ඵලයේ ලැබුණාට පස්සේ ඒ බුද්ධයා කවර කවදාද අපාගත වෙන්නේ? චතුර්මපායේ හිත විපෘත්තෝ කියන දැනෙන්න. සතර අපායේ සතරක විනාශ වෙන්නේ කියලා. එහෙනම් මායි කවදාකවත් ඔබගේ ත්‍රිසතු විචේන්නේ නැහැ. දැන් ඔබ හරි මාන කටයුත්ත තියනවා නේද? කිසිම මේ සතුන් විනාශ කරන්නේ. ආරම්භ විලාසයන් දෙන හරියම කියන්නේ සාධාරණ කාලයේ කාම දුමවලය දල්වට කාප ඊළඟට මොකද කරන්නේ ඈ ඊව ආරම්භයෙන් විලාස කරන්නේ ඊළඟට මොකද කරන්නේ ඉතින් යවන මෙහෙම තමයි පොත ඉක්රෝ පිටක් යවන දෙවන පස්සේ අම්ම දැහිත් නැහැ මොකද කරන්නේ ආරම්භ කරන් පිටහත් එදී ඔබ කොහොමද තින්නම බං එලා වැඩි කියන්නේ නැහැ නමුත් ඉන්නේ කන්ද තියෙන මේක. අරකේ මෙතේ ඉන්නේ කෙනෙක් කල්ලි යවනවා අරකේ ඉන්නේ අරකේ මෙතේ ඉන්නේ කෙනෙකුට අරකේ මෙච්ච කෙටුව ඉදහස් කරන්නේ. ඔහුද නැද? ඕක නෙමෙයි කිව්වද යථාර්ථය. ඔබ සෝතාපන්න ඵලයට පත් වුණා නම් ඔබ හරක් කීයක් විනාශ කළා නේද? හරක් ප්‍රමෝණියක් විනාශ කළා නේද? ඇයි ඔබ තුලින් ආයේ හරකෙක් උපදින්නේ නැහැ නේද බලන්න. එහෙනම් මේකේ හරකෙක් මරණ වෙලාවේ ඔබේ හරක මරණව දැක්කට පස්සේ ඔබට මහා වේදනාවක් එනවා නේද? ඒ වගේම කීයදේ මේ මැරෙන හරකට මහා වේදනාවක් දුක් විඳිනවා නේද? එහෙනම් ඔය කර්මනික ඔක්කොම නැති වෙනවා නේද කිව්වොත් ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනවා. මොකද ඔබ තුලින් ආයේ හරක් නිහි වෙන්නේ නැහැ නේද ලෝකෙ? මොකද ඔබ තිරිසන් යෝනියෙන් නිදහස් වෙනවා. ඉතින් මේ යථා ධර්ම කියාවෙන හරක් නිදහස් කරගන්න ඔබෝ නිදහස් කරගන්න තු ඒකයි මම කියන්නේ. පටන් ගන්නකොටම කියන්නේ ඒකයි. ඔබ දරුවන්ට සලකන්න යනවා ඔබට සලකන්නේ නැද්ද? නිහි වෙච්ච හරකෙක් නිදහස් කරන්න යනවා ඔබව හරකෙක් වෙනක වළක්වගන්නේ නැද්ද? ඉතින් ඔබව හරකෙක් වෙනක වළක්වගන්න පිටුදේ මේ සාධු ධර්මයෙන් නොවැදී කරන්න ඕනේ. පුරබල් දෙමින් වෙලා හරියන්නේ නැහැ ධර්මයක්. ලක්කත් දෙවි සම්බඩකරගෙන දිවිචිව කියලා ඉවත් දකින්න බෑ. සෝතාපන්න වෙන සම්පූර්ණ නැහැ. පිරිච්චියේ කොහොමද ඊයේ වරද්දක් කියනවා නේද? එතන විතරක් ඉන්න නිසා තමයි ඔබ එතනින් තව එහාට කරයි යන්න හදන්නේ. මේ අපේ ආත්මවල වහන්සේලාගේ බුදුම ධර්ම දැක්කක් තියෙන්නේ. ඒව නිකන් බුදුහමන අපතකට වෙලා යන්නේ. ඇයි? කවුරුත් අහන්නේ. පුරුන්වන්දල පන්සලේ වැඩි ඉන්නවා. ඇයි ඔබට නිහින උගන්වන්නේ අහන්න බැරි ඕක? පුරුන්වන්දල හරි පොතේ ධර්මයේ කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන ආත්ම 1000කට වඩා. ඒ උත්තරේ හැම උත්තරෙම කියන්න ඔය කාරණා. මේ මිනිස්සු අපේ මේව අහන්නේ මේ මහත්කම. මේ මිනිසුන්ට ඕනේ මොකක් හරි පුණ්‍යාවක් කරගන්න අපිට ඕන. අන්තිමට අපේ හාමුදුරු මේ මහ යටිවරු ටික අන්තිමට කප්පේ මේ කොවිද වලින් බුසාරි ලබන්න කරගන්න. ඔය මන්ත්‍රවල ඇදලා දාන්න මේ කිව්වෝ. එහෙම කරන්න එපා. උන්වහන්සේලා මේ ධර්මයේ හොදා කරගන්න ඉගෙන ගනි. ධර්මයේ ගැට මුතුම අවබෝධ වෙන්න. ඉතින් අහල ඔබේ ජීවිතේ ආලෝකයක් කරගන්න හසු වුණා. මේ ධර්මයේ දැන් ඔය උපාසක කියන නම කියන ඉස්සතාව පිළිගන්න. ඔය උපාසක කියන නම කවුරු වුණ නමද? ඒ ගොඩක් ධර්මදේශන වල මම මේ මනුස්සකම අහන්න ගත්තා. ඔය මූලික වශයෙන් දහම් කතා කරන දේශනාව. හැබැයි ඉතින් මේ YouTube එකේම දාලා තියෙනවා. ඒවා මූලික දේශනා නෙමෙයි. ඒවා මේ පරම ගම්භීර මහ ධර්ම දේශනා කියනවා. පැය 12ක පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරනවා. හතර සතිපට්ඨාන ධර්මයේ විග්‍රහ කරනවා. නියමවල තියෙන ඒ කාන්තේක තියෙන කිසිම වෙනසක් නැහැ. අරහත් උදාහරණ කිහිපෙ. අරහත් උදාහරණ කිහිපෙ අරහත් උදාහරණ කිහිපෙම පාන. අදලා අරහත් උදාහරණ කිහිපෙ මේ මොහොතේ කිහිපෙ. නියොදි මේක දෙන්නත් දැන් දුන්නේ. ඒක නම් කිව්ව අරහත් උදාහරණ කියන මැජික් කාර්ය දෙන්නේ. දැවිලා මේ ඉන්නේ කිව්ව ඔබට මේක දාන්න අරහත්. උදාහරණ අරහත්ෙන් හතුනන පස්සේ ජීවිත ගෑනගෙන ගන්නට මානෙක කිසිම මාත්‍රයක් නැහැ. ඒක නිසා අපිට හොයා ගන්න ඕනේ නැහැ උන්වහන්සේ අරහත් මාර්ගය තමයි. ඔබ ඊළඟට අරහත් මාර්ගය වුණාම මොකක් වෙනවද කියලා? ඉන්දිය පාළුවා. ඉතින් ඕනේ කම්පැනි මහත්මයෙකුට මුලින්ම හොඳ මේ වැඩි කාලෙක ඇයි? හොඳ බල හොඳ බල බලගතු බල යන්ත්‍රේ ප්‍රතිගෙන ඇවිල්ලා බල ටිකක් කියන ගානේ කිව්වන මම බල කියන ගානේ මුදුක පොඩ්ඩක් උත්සාහ දින ඔබට. අන්න පිළිගන්න අරහත් මාර්ගය නමක් දුන්නේ. ඒක තමයි ඔබට කරන්නේ. ඉන්කම් කරන්නේ ඒලා කිසි සම්පතියක් නැහැ. මාධිකවේ තුන්දානම් බයි. බාලිමි දිනට දිවෙන්නේ නැපා. සුගත දේශම් දික්කවේ අදිවචනම් තුන්දානම්. සුගේ දින තවත් නමක් තමයි. ඉනේ කියලා කියන්නේ. එනම් පින් කරාම සුවේ නැගෙන ඔය කියයි හතරයක් නැහැ. නමුත් සම්පතියේ මේ පින් තුනේ පාතු මාතේ කොතරකවත් කියලා නැහැ. තින් කරපු එක්කෙනා දිව්‍ය ලෝක යනවා කියන්නේ. ඒකයි ඔබ තියෙන ප්‍රශ්න. තාපෝ මාත්‍රි කියලා දැන්නේ පව් කරොත් කෙනා අපාය යනවා කියලා. ඔය දෙකම වැරදි. තාපෝ මාත්‍රි කොතනද කියන්නේ තින් කරපු කෙනා දිව්‍ය ලෝක යන බව, පව් කරපු කෙනා අපාය යනවා. උන්වහන්සේ කියලා තියෙන්නේ තින් කරපු කෙනා තපින පරිණාම දුන්නොත් දිව්‍ය ලෝක යනවා. පව කරපු කෙනාට පව පරිණාම දුන්නොත් අපාය යනවා. තින් නවයක් කරලා තියෙනවා, පව එකක් කරලා තියෙනවා. ඔය කෙනා මැරෙන වෙලාවේ පව එක පරිණාම දුන්නොත් එයා ගොඩ යනවා. අපාය. එහෙම ගිය කෙනෙක් ඔබ දන්නවද? කෝසල මල්ලිකා. මහා අසද්දුස දානෙදී කාත්තා. මැරිලා හත්තාව දැන් කපා ගන්න වෙන කිසිතු. ඔය උපාසක උපාසිකා කියන නම් ඒව කොහෙන් කතාවේ කොහෙන් සාගත ලන්ද කියන මම දන්නේ. උපාසක කියන නම කිව්වොත් හැමෝටම ගන්න බැහැ. ඔබ උත්සාහ කරන්න උපාසක කියන නම දාගන්න ඕනේ. අර උපාසක කියන හිතාගෙන ඉන්නවා. වයිද කියයි තම උපාසක කියන හිතාගෙන. ඒක හොඳ උදාහරණයක් තමයි කියලා බලන්න ලංකාවේ මරණ දැන්නේ. පාරක් පාරක් ගාලි ගහන දින මරණ දැන්නේ මොකද? වයිද ලෝක සම්බන්ධයේ සත්‍ය වේදේන්ද්‍ර පදලිනත්තා ඉඳලයි කියපු පරම ගම්භීර වචන යන දීලා තියෙන්නේ ඉමකේ පැහැපු වයසක මිනිස්සු. ඔය මන්ද යන්නේ මොන ගහලා තියෙන කාල කොහෙද ගිය කියලා දැල්කොත් ඉමුදින් දැඩි හරියක් අසුන්ති වලවල අසුන්ති හත. මගේ තාත්තා මහතගේ සාධනේ උපාදකේ අසුන්ති කරන හේතුවක් නැහැ. මගේ තාත්තා මහතගේ සාධනේ උපාදකේ තමරාපා ගන්න වෙන හේතුවක් නැහැ. එහෙනම් ඔය උපාසක කියන වචනේ වැරදි අයට පාවිච්චි කරනවා. මේවා කිව්වේ නැත්තම් කිව්වදී ඔබ තව තවත් ඒවා පාවිච්චි කරනවා. සුදු වෙනසක් නැතිව ගියේ සරුවක් සාර්ථක කියන උපාසක වෙන්නේ නැහැ. එහෙනම් අර විකල්ප දෙන්නේ කිරිසක් කියන ප්‍රේතම්බර කියන. ඒගොල්ලෝ සුදු වෙනසක් කරේ දාගෙන ඉන්නේ. එහෙනම් ඒගොල්ලෝ උපාසක වෙන්නේ නැහැ. එහෙම උපාසක කන් ගන්න බැහැ. උපාසක කියලා කියන්නේ කිව්වදී උප ආසක ආතක කියන කියන්නේ අසුරු කරන්නවා. උප කියන කියන්නේ නායකයම ඊළඟට ඉන්න කෙනා නෝ ආසන්නයේ ඉන්න කෙනා. උපනායක. අන්න උප කියලා කියන්නේ ආසන්නයේ. එහෙනම් උප ආතක කියලා කියන්නේ කිව්වොත් ආසන්නයේ අසුරු කරන්නවා. කාමද? විවිධ රත්නයේ ආසන්නයේ අසුරු කරන උත්සවයට කියනවා උපාසක කියලා. විවිධ රත්නයේ ආසන්නයේ අසුරු කරනවා කියන කියන්නේ ඒකට උදව් දෙහැදිලි කරගන්න. නැත්නම් අර පංසල් දෙකේ හැමතිස්සෙම මහා සුරුත්ගේ වල්පාසියෝ කියන උපාධිය වෙනවා. ආපහුට වැඩක් කරගන්න දෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා පංසල් දෙකේ ගමේ වෙන්නේ කොහොමද හොතෝන්ට මේක කියනවා කි හාමුදුර කහගෙන ඉන්න ඉදිරි ඉඳන් බැරි ඉන්නේ. එහෙනම් ඒකත් උපාධිය වෙනවා. හේරුවන් ආසන්නයෙන් අතුරු කරනවා කියලා කියන්නේ කිව්වොතුනි හේරුවන් සතු ගුණ තමන් තුළ ඇතුළත් කර ගැනීම උදෙසා ගැටිමෙත මෙහෙත මහත් වෙන උත්තරය තමයි තේරුවන් ඇතුළත් කරන කියන. ආන්නේ උත්තරය තමයි නිමුදිරි උපාසක කියලා කියන්නේ. ආන්නේ උත්තමාලිය තමයි උපාසිකා කියලා කියන්නේ. එහෙනම් දැන් මට ඔබ කියන්න ඔබ උපාසකයෝ ජීවිතේ දැකලා තියෙනවද? ඔබ උපාසිකාව ජීවිතේ දැකලා තියෙනවද? වයසට කියන්නේ ඕනේ තරම් දැකලා දැන් මම කියන්න ඔන්නෝය කියන උපාසක මහත්මේ ඔන්නෝය කියන උපාසිකා මාතාව කවර කවදාම කතා කරන්නේ කි? තේරුවන් ආසන්නයේ අතුරු කරගෙන තේරුවන් සම්පූර්ණතා උදාන සමන්ව ජීවිත ගත කටයුතු කරන උත්තමාවියක් උත්තමේ අපාගත වෙන හේතු තියෙනවා නෑ. ඒකයි කිව්වේ මගේ සාහන උදාන්නගේ සාධනේ උපාසක උපාසිකා දෙගොල්ලෝ භික්ෂු භික්ෂුණී දෙගොල්ලෝ අපාගත වෙන හේතු යමෙක් අපාගත වෙනවා නම් භික්ෂු හෝ භික්ෂුණී උපාසක හෝ උපාසිකා ඒ වචන වලට අයිති ആയി නෙමෙයි. මම කියන උදාහරණ විදිහට උපාසක කෙනෙක්. ධම්මික උපාසක කෙනෙක්. දම්මික උපාසකතුමාට හොඳ උපාසකතුමෙක් හිටියා. හැබැයි කොසල් රජුගේ කියන්නේ උපාසකතුමෙක් නෙමෙයි. කොසල් රජුගේ කියන්නේ බුදුහාමුදුරන් හිටපු දායක. දායකයයි උපාසකයයි කියන්නේ වෙනස් දෙයක්. උපාසක කියන්නේ සිව්වන පිළිතුර. දායකයා කියන්නේ මෙන්න මේක. කොසල් රජුගේ වෙරිලා අපාගතේ නැති. නමුත් දම්මික උපාසකතුමා වෙන්න අපාගතේ නැහැ. දම්මික උපාසකතුමා මරණාසන්න මොහොතේදී දම්මික උපාසකතුමාට බත්තරේ වේදනාවලා භික්ෂුන් වහන්සේලා ඉන්නේ. ඒ වෙලාවේ දම්මික උපාසකතුමා කියනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා. ඔන්නයේ කියන වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය. පිරිත නවත්තන යන්නු. ඒ වෙලාවේ ගිහදී ඉන්න පිරිමේ ආදරයෙන් අදා බැලුවේ. අනේ අපේ තාත්තගේ මුදිය විකල්පනාදී අන්තිම මොහොතේ අපේ තාත්තා සෝවාන් සකදාගාමී උත්තරේකේ ඒ සිහිය විකල්පනාදි කියලා අඳනවා. ධම්මේ උපාසකතුමා කියනවා. අදම් නැතිව හිතන්න බලන්න. මම පොඩ්ඩක් ඉන්න කිව්වේ හාමුදුරුවන්ට නෙමෙයි. දීර්ඝ ලෝක හයෙම දීර්ඝ රට සමතගෙන ඇවිදින්න. මට කියනවා අපේ එකට එන්න අපේ එකට එන්න අපේ එකට එන්න කියලා ආරාධනා කරනවා. ඒ දිව්‍ය ගෝසාල ඉන්න මට කියන බණ ටික ඇහෙන්නේ. ඒකයි මම කිව්වේ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියන. ඔප්පු කළා දෙන්නන්න රතු පාට මල් මාලයක් ගෙන තහඳ වීටි කරනවාල දීර්ඝ රත්නය කරන්නේ. මගේ සාහෘද නන්දගේ සාදරයේ ඉන්නදී ඒ තා පිළිදෙ. ඒකේ ඉන්න උපාසක ඇත්තෝ කිසිම හේතුවක් නිසා අපාගත වෙන්න විදියක් නැහැ. එහෙනම් ඔබ අවබෝධ කරගන්න කවුද මේ උපාසක කියන්නේ? එහෙනම් ඒ සමතුල ගන්න උත්සාහ කරනවා. ඔබ අවබෝධ කරගන්න කවුද මේ උපාසිකාමියා කියන්නේ? ඒ සමතුල ගන්න උත්සාහ කරනවා. අද මම සිතුවිලි උපාසිකාවක්. කෝතල මල්ලිකාව කියන කියන්නේ උපාසිකාවක් නෙමෙයි. කෝතල මල්ලිකාව කියන කියන්නේ දායිකාවක්. විසාකාව කියන කියන්නේ උපාසිකාවක්. විසාකාව නිතර නිතර සාස්ත්‍ර මහන්සිය උද කියනවා සාහිත්‍යයන් වාසිය උද කියනවා. උන්වන් දේනාගෙන් ධර්ම කරුණු දැනගෙන විවිධ ආකාරයෙන් මේ ධර්මයේ අසුත් කරන උත්සවය. නමුත් පොතල් රජුලෝ වා කෝතල මල්ලිකාව ධර්මයේ අසුත් කළේ නෑ ඒක. සංඝ රත්නය අසුත් කළේ නෑ ඒක. දායකයෙක් වුණා හම්. බුදුහාමුදුරේ මොනවද උපාසනේ මගේ කියන්නේ සරහන් කරනවා පස්වරට තමාර කරුණ කිරි සහන් සාමුදුනේ අපේ මොනවද උපාසනේ කියන්නේ ඕන එකක් කියන අපි නෝබෝහන්. අන්න එහෙම කිරිසක් ඒ උපාසකිය නෙමෙයි ඒ දායක. පාත්‍රුන් වහන්සේගේ වේදනාවෙන් ජීයේ පිංගුදිනි උපාසක කියන තරුණ සත්වදේයන තරුණ සත්හිලයි. එහෙනම් ඔබ උත්සාහ කරන අදපත උපාසකයේ සිතරල භවදී උපාසකයේ කියන උත්සාහ කරා. සිතරල භවදී උපාසිකාවක් කියන උත්සාහ. මේක රාත්‍රියේ ආත්මයේ අදු කරා. ඒ උත්තර සංඝයා වහන්සේලා සතු ගුණ නවයන් වේදනා කළා තියෙනවා. ඔය ගුණ නමයේ සමස්ත අන්තර්ගත කරගන්න. ප්‍රමා ක්‍රමයේ අන්තර්ගත කරගන්න. ඒ ගුණයන් සමාදම කියලා කවදා? නමුත් ඒ ගුණයන් සමතුල අන්තර්ගත කරගන්න. ධර්ම රත්නයේ ඉන්න සමතුල අන්තර්ගත කරගන්න. බුද්ධ රත්නයේ ඉන්න සමතුල අන්තර්ගත කරගන්න. මේ ඝටිතුතිය දරා සිටින්නේ ඔබ උපාසක තත්ත්වයට පත් වෙනවා. ආයෙම වැඩිලා අපාගමේ නිගිටුවක් නැහැ. ඔබ ඒ කියන අත්තාවේ සිංහල කොටසයි කියනවා ඉතින්. සංඝ නෞමන ආර්ය සුත්තර කුලකේට අයිති වෙනවා. ඊයෝ බැරි නිවිති උපාදින උපාදිකා වතර අස්ථාලේ මුකලේ ඉන්නවා. ආර්ය සුත්තරේ අඩ දෙනෙක් ඉන්නවා. ඔය අඩ දෙනාගේ අනුමතනේ පළවෙනියවක් වෙයි. මේ වේදනාව බලාපොරොත්තු දෙන්නේ කියලා නම් ඔබට පුළුවන්කම ලැබෙනවා ඉතින්වත් වෙන්න අනුමතන. ඔය ගුරු කුවාරටි කොහොමද ගත්තා? හොඳට දිනුසු කරගත්තා නම් එතනින් ගන්න ඔබට මතක් හොගේ නැහැ. ඔබ ගායි හැබැයි ගුරු මිසදී එකතු වෙන්න දෙන්න එපා. අද කොට හරියක් වෙලා තියෙන්නේ මේ අපේ ආහාරු කීතෝ බලන්නේ. නමුත් ඔබද කියන්නේ වෙලා තියෙන්නේ අපේ කිරි පරද ගිහින් නැකේ කියලා. බුදුහාමුදුරුවෝ පැත්තක බුදුහාමුදුරුවන්ගේ හරණ යන කවුරුත් නැහැ අපි. එක එක ආහාරු සංග ගිහින්ද. අපි නම් අහන්නේ අනිත් අයගේ බල. අපි අහන්නේ මේ ආහාරුගේ බල විතරයි. ඔන්න ගිහින් නැතන. අන්තිමට මොකද වෙන්නේ? කඩවැල අල්ලගෙන යන පිටසක් වගේ. කනවැල කියන එක දන්නවනේ. අල්ලේ වැලක් එක එකව අල්ලගෙන යනවා ඉස්සරහ. ඔය ඔය කනවැලක නිකන් එකතු වුත් ඒ කිමුද යාර ඔක්කොම අපියෝ කියන වැට මහා වර්ත කතා බැරි. ඇයි ඕපන් මයින්ඩ්ස් නැහැ. අපි මේක විතරයි. අපි ඔය එනවදන්නේ අපි මේක විතරයි. පාපුල්වාදේ ගහත් වෙන්නේ ඊට. ධර්මරත්නයේ ගහත් වෙන්නේ ඊට තියන ආරේ වහා සංගරත්නයේ ගහත් වෙන්නේ ඊට. හාල් දුසා. ඕව හදාගන්න එක තමයි ජීවිතේ නිවන් දකින්න. නිවන් දකින්න ඕන නම් පිටුදී මේ මේ උත්තරයන් වහන්සේලාගෙන් ධර්මයේ විමත විමත. ඒ ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. නිවන් දකින්න ඕන කියලා කියන්නේ ධර්ම අවබෝධයෙන් රාගන්‍යෝ නිබ්බානං දේශක්‍යෝ නිබ්බානං මෝහක්‍යෝ නිබ්බානං. නිවන කියලා කියන්නේ ඔන්නේ රාග දෙක මෝහ ශය වෙන තැන. ඔය තුන ශේෂල ධර්මයන් අන්න නිවන. ඒක උදෙසා සත්‍යක වේදනේ මේ කරන්නේ. සමේකම සත්‍යන්නේ අවබෝධ කරගෙන ඒ ධර්මයේ නිර්ණය කරන්නේ. ඔය කරුණ දෙක විතරයි කරන්නේ. නිතර නිතර සත්‍යන්නේ මොකදේ කියන්නේ? ඒ සත්‍යන්නේ අවබෝධ කරගෙන ඒව නිර්ණය කරන්නේ. අන්නේ කටුත් දෙවි මේ කියන කල්පනාවේ සිද්ධ වෙනවා. ඔබටම තේරෙයි ඔබගේ දින රාග බන්ධක ගැළවි ගැනීම යන්නේ. වේද බන්ධක ගැළවි ගැනීම යන්නේ. මෝහ බන්ධක ගැළවි ගැනීම යන්නේ. ඔබට මහා සූර්යයක් හදන්න. ඕකේ හටගන්න දිස්සක් පීතියේ කියනවා පිටත ඔය ධානවල දැකන පීතිය. ඔය පීතියේ පස්සක් කියන දුකියක් සමාධිය. සමාධිය යථාභූත ඥාන සත්‍යයක් යථාභූත ඥාන සත්‍යයේ නිවිදේයක් නිවිදේයේ විරාගයක් විරාගයේ විමුක්තිය. විමුක්තියේ විමුක්ති ඥාන සත්‍යයක් කියන්නේ. මේක පිළිවෙලින් සිද්ධ වෙනවා. ඔය එකක්වත් විතර කරන්න ඕනේ වගේ පන්දාමේ ප්‍රමෝදයක් ප්‍රමෝදේ පන් දීතිය දීතිය පස්සක්ය පස්සක්ය දීතිය දීතිය සමාධිය සමාධිය යථාභූත ඥානදාර්ශනය යථාභූත ඥානදාර්ශනය නිර්වේදය නිර්වේදය විරාගය විරාගයේ විමුක්තිය විමුක්තිය විමුක්ති ඥානදාර්ශනය කියන්නේ සියලු ධර්මයෝ විසින් ධර්මයෝ පුරවන නිබ්බාන පරමර්ථය ආපතන ධර්මයෝ විසින් ධර්මයෝ පවත්ව න චේතනා කර්මයේ සූත්‍රය ආයි චේතනාවේ ප්‍රතිසම් නැහැ පීතිය අතිවන්නාට පස්සක් ලැබේවායි චේතනාවේ ක්‍රියුත්තක් නැත ධර්මයන් ධර්මතාවයයි. ඒක ධර්මතාවයක්. ඒක ආයි කරන්න ඕන අවශ්‍යතාවයක් නෙමෙයි. පීතිය හතගන්න දෙනා කිව්වොතේ සාමීනික පහළුවක් දැරෙනවා කියන එක පස්සක් දැරෙනවා කියන එක ආයි අමුතු විතර කරන්න ඕන එකක් නෙමෙයි. ඒව ඔක්කොම ඉන්නේ කියනවා. එහෙනම් නිවන් මාර්ගයට යන්නතරා පිළිතුරු මේ මාර්ගයේ ධර්මයෝ විසින් ධර්මයෝ පුරෝපුරෝ ඉස්සරහට යනවා. ඔබට කරන්න තියෙන එක දෙයයි. ඉස්සෙල්ලා සත්තා සම්පන්න සත්තාවක් දෙන්නේ. කවුද දෙන්නේ සත්තාවක් නේ? දැන් අපි වචන දෙනවා පාවිච්චි කරනවා හැමදාම. සත්තාවට කියන්නේ පාවිච්චි කරන මොනවද කියන්නේ සත්තාව කියන්නේ ඕකට නෙවෙයි. ඔය වැඩිගන්නේ අපිට කියන්නේ සත්තාව නෙවෙයි භක්තිය. සත්තාව කියන්නේ දෙන්නේ මුලින්ම අටකගේ සෝතාපන්න කඩේට කප්පෙට කියන්නේ. එයාට තමයි ලොකෙන් ලොකු දෙන ලෝකයක සත්තාවක් තියෙන්නේ. ඒ සෝතාපත්ති අංගලක් සාතුන් වාන්දේ කෙරේ නොකද නොකද නොකද සත්තාවක් තියෙනවා ධර්ම රත්නයේ කෙරේ නොකද නොකද නොකද සත්තාවක් තියෙනවා ආදි වශයෙන් ඔය කරුණ හතරක් සම්පූර්ණ වෙන්නේ එහෙනම් සත්තාව කියන එක පිළිබඳව හත ගනි සෝතාපන්නය අනිත් දේට කරන කීප මොකක්ද භක්තිය ඔබ සාතුන් වාන්දේ මතක් වෙනවා හඳුන් වෙනවා දෙයක් නැහැ භක්තිය ඔබ සෝතාපන්න ඵලයේ පත් වෙනවා නම් ඔබට සාතුරු මාර්ගය ගැන අත්‍යන්ත විශ්වාසයක් හටගන්නවා. ඔන්න ඒ විශ්වාසයෙන් කියනවා පිළිතුරු සන්නාම. අත්‍යන්ත විශ්වාසය මුළු ලෝකෙම අනිත්‍යත්වයට ගහන ජීවත්. ඔබ මිලියයි. සුප්ප බුද්ධ කියන කුෂ්ඨ රෝගී. මුළු එක පුරාම කුෂ්ඨ හැදෙනවා. මේ කුෂ්ඨ රෝගියා නොවේනවා බණහන්. යන්න විදිහක් නැහැ එක පුරාම කුෂ්ඨ. ඊළ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් ධර්ම දහම පහල සෝතාපන්න වෙන්නේ අන්න සත්‍යවට පස්ස. සත්‍ය දේවීන්ගේ යට ඕන වෙනවා මෙයාගේ හන්දාව මම දැනගන්න. සත්‍ය දේවීන්ගේ ඇවිල්ලා කියනවා මම සත්‍යයි. ඔය බුදුහාමුදුරු කියව බොරු. ඔබ පිළිගන්න එපා. මේ දෙක නම් කියන. ඔය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියන කිව්වම ඕක හේතු තියෙනවා. ඕක පිළිගන්න යන්නේ ඔන්න කියනකොට සුප්‍රබුද්ධ කියන කුසලෝගය කියනවා. ඔබට හොඳට විශ්වාසව ඔබ සක්‍රියයි. ඔබ වගේ අසම්පූර්ණ ගති කියන කෙනෙක්ගේ අසන්නවත් කතාවක්. ආදිවන්දේ ගාමල යන්නේ පත්ත දෙවියන් යා සාසුරු මාර්ගයේ අභියතර ගිහින් මේ මෙත් දෙවි කියන ආගේ දා සාසුරු මාර්ගයේ කියන සුප්‍ර බුද්ධ කියන්නේ සෝතාපත්ත කලේ පස්සේ කියන ඒක නම් ධාතුවේ ඕවගේ විසුද්ධව ධාත්‍යයක් ඇවිල්ලා තිබුණා මාර්ගයේ අපසාදයේ පස්සේ නෑ කියනවා එහෙනම් කිව්වේ ඔබ යම් සත්තාවකට පත්ුණා නම් යම් දවසක ඒක පස්සේ සෝතාපත්ත ඵලයක් වෙයි අනිත් ධම්ම පොතේ කියන්නේ මොකක්ද භක්තිය ඔය භක්තිය ආරම්භයේ දුක් වේදනා අපය අපරාධ කරගෙන ඉන්නවා මේ බලන්නේ එකින් එක හිමිනේ කරුණු වලගෙන මේ මේ නිබ්බම්බව වේදනා කරන්නේ නැහැ. මහා මංගල සූත්‍රය පාරිත්‍රාණය පිළිස් කරලා දැම්මොත් අද අන්තිම දිනවල මේ සම්බුද්ධ සාධනේ පත්තලා තියෙන සුන්දර සුද්ධාංගවත් මේ මහා පාර නිවන්තකේ කරුණිය මහා මංගල සූත්‍රයේ කියන දිනවල කුංචි මංගල්‍යය කියන මහාම මංගල්‍යය කියන කරුණිය මේ ක්‍රමවේදයේ පව කරගෙන යන්න තියෙනවා. පුතක් යන්නේ නිවන්තකේ ක්‍රමවේදයේ ඉතන තියෙනවා. අවසානයේ කියනවා අශෝකන් විරජන් කේම අශෝකන් විරජන් කේමන් කියන තුනක් කියන්නේ නිවන. එයා නිවනට යන මඟක් ඉතන තියෙන්නේ. එහි මුගේ හිමි කරගෙන කියන නිවන් දක්වා තියෙනවා. මේ ලෝකේ මංගලයයි සම්පතයම කියනවා නම් මංගල වෙනවා මේ තියෙන විදිහට ඒ කාන්තික නිවන යෙදලා තියෙන මංගලත්වයක් නෙවෙයි. ඒ මංගල උත්සව කියන වර්ග අනුගේ වර්ග කරන ආදර්ශ ටිකක් බලන්න. ආයෙත් ලයිට් එකක් බලන්න හැරෙන්නේ. තව කයින් යන දෙවියන්ගේ අපතේ දෙවි දාගෙ. ඔතන ගිහින්. ඔතන කාලා ගිහින් අලිය ගහගෙන ඉඳලා පුළුවන් නම් පුප්පාරක් ගහලා, නැත්නම් කාලේ පුප්පාරක් ගහලා, ඔය ටික දෙල එළියට මාර්ගද. ඔය බලන්න කිව්වේ මාර්ගයෙන්, ඔය කරන්නේ අපාගම් වෙන වැඩේ ඔක්කොම. ඔය ඔතන මංගල්‍යය. මේ ලෝකේ මම නම් දකින්න එකම මංගල්‍යය තියෙන්නේ මේ මංගල්‍යය තමයි තියෙන්නේ නිවන. නිත්‍ය මංගල පරම දුක්තර. නිවද වෙන කිසිම මංගල නැහැ. එහෙනම් මහා මංගල සූත්‍රයේ විග්‍රහයේ නිවර්තකින් ප්‍රත්‍යේද. අන්න තව කය හතරක දේශනාවක් තියෙනවා. මහා මංගල සූත්‍රයේ විග්‍රහය. නිවදින් මේ නිවර්තකින් වැඩ පිළ හරියට පෙරහැරවලා. අපි ලංකාවේ පෙරහැර කියන එකක් තියෙනවානේ. මෙලොවගල් පෙරහැර නැහැ. පෙරහැර කියන්නේ පිටින් පෙරහැර නිදීන ආයතනික වාදනාවක්. සාමාන්‍ය මහන්සියලගේ අපි සාමාන්‍ය පෙරහැර කියන නිර්මාණය ඔය දෙගහේ පිටිපස්සේ ඉන්නේ මොකක්ද? අයියෙක් නැගලා මේ තුනක් දාගත්ත. දරායන් අනේ පිටිපස්සේ ඉන්නේ. ඒක මොකද කරන්නේ? අයියේ මොළෝ මොළෝ පද්ද පද්ද කුරුහරම ගීගේ තමයි අපි පිටිපස්සේ වෙලා ඉන්නේ. ඒකට ගතියේ සමාන වෙච්ච ගති ගැළපීමේ සමාන වෙච්ච කොල්ල කුරුත්තු වෙලා. මොකද වෙන්නේ? ඒකේ හැතරේක පිටිපස්සේ ඉන්නවා. ඔන්න ඔබනේ පටන් අරගෙන ජීවිතේ ඉස්සරහින්ම වටිනා ධාතු උපහන්. ඔය පෙරහැර සංකේතවත් කරන්නේ මේ නිවන් බව. මුලින්ම ඉන්නේ අරදාතිය තමයි. ඊට පස්සේ අයියෙන් ගහිනු. අයියෙන් දැහැලි නෙවෙයිලා. අයියෙන් ඇදලා ඉන්නේ කාට ජීවිතේ ලෝකෙට සැපයුම් දෙන්නත් බැරි වන්නම කියන එක වෙන් වුණත් ආගෙන ඉන්නේ. ඔය අයියෙන් දැහැගෙන ඉන්න බන්නේ ඉන්නේ. හිමීට දැහැගෙන ඉන්න ඉස්සරහින් යනවා නැත්තුවද? එකේ කහන බලයෙන් නන්දන. ඕකත් පහු වෙනවා ඉන්න බං. ඕකත් පහු වෙලා ළමාතාරි ඇදගත්ත ළමයි ටිකක් යන. ඊට පස්සේ පොඩි ඉහෙල ගත්ත ධර්ම ළමයි ටිකක් යන. ඊට පස්සේ මල් වාදින ටිකක් අතින් අරගත්ත උපාධි උපාධිකාව ටිකක් යන. ඊට පස්සේ මහා සංඝ රත්නයේ වළින. ඊට පස්සේ ධාතුන් වහන්සේ වළින. ඔන්න පෙරහැරේ සංකේත. ඔය පෙරහැරේ සංකේතයෙන් කියන්නේ ඔය පෙරහැරේ තමයි කියන්නේ ඔබ අපි හැමෝම ඉන්නේ. එහෙනම් ඔබ යම් දවසක අරහත්ත්වයේ සාක්ෂාත් කළාම අන්න ධාතුන් වහන්සේ නිර්මාණය වෙනවා. අන්න ධාතුන් වහන්සේ කියන්නේ. හැබැයි පටන් ගන්න හැම කෙනෙක්ම කොහේ ඉඳලා? අයියේ ඉඳලා තමයි. එහෙනම් අද අයියේ ඉන්න උන්ට අපහාස කරන්න යන එපා. ඔබ සමාජයේ මල්වත් කියන අති කරායියේ බුද්ධි ධර්මයෙන් කියන පුළුවන් මේ පෙරහැරදී. හැබැයි අයියේ ඉන්නේ කාට අපහාස කරන්න යන එපා. ඔබ ඉතින් ඉඳලා තමයි මේ කතා කියන්නේ. ඒකයි මේ සම්බුද්ධ සාධනේ හැමෝටම කිව්වේ. මේවා හරියට තේරුම් ගන්න ඕනේ. මේවා තේරුම් ගන්න මේ මේ කවර නැහැ. ඒකයි කවුරු කියන්නේ මේ හැම එකක්ම හරි වර්තාවදී. සීහ බෙලය මේ ලෝකෙද දහස්වාර දුන්නේ. සීහ බෙලය දුන්නේ හැමතිස්සෙම මේ ලෝකෙද මහාන්තයට. ආගේ සීහ බෙලයකින් මේ දෙක ගන්න. සීහ බෙලය අරගෙන රහතන් වහන්සේගේ ඇතුළේ ඔය කීයේදී වතාවක් කියන හිතකෝර වර්තයා දැකලා නැහැ නෝ මොඩේ. ඕක අල්ලගන්නත් පුතන් යන අමු යක්කු. ඌ මොකද කරන්නේ? අර අයිතිය හම්බෙන්න දැක්කේ වතාවල. ඒ උන් හිතාගෙන හිතකෝර වර්තයා දැකලා නැහැ නෝ මොඩේ කියලා කියන්නේ. කාර්යයේ දැකගව මක්කහන් කියලා කියනවා. ගන්න. නෑ. රාගය, රාග, වේද, මෝහ කියන හිතකෝර වර්තයෝ දැක්කොත් උන්ට සිත් වර්තාවේ එන්න ඉඩහැරියෝ ඒකම මොඩේ කියන දිව්‍ය රහතන්. ඔබ සාතුරු මහත්මයා කියලා කියනවා මෙහෙම. උපන්නා කාම විතක් ගන්න ආදිවාසයේ පරිහරණය නිරෝධයේ විද්‍යාඥාවෝ යනවා කටේ ඕක සිංහල භාෂාවේ සීන නෙල භාෂාවේ රාජන් වහන්සේ දේශනා කළේ හරියි සීයේ භාෂා විදකෝර සංකේය දැකගෙන හොඩයක් අර යෝග දැනගාලින් නිකාල් සමුදින් අපි දෙකකට පොඩ්ඩක් තරහයිද අරසතා ඉඳලා යාර බාරුක අපකට දෙන්නේ ඒකයි කියන්නේ කිව්වොත් අපි සීන දෙලයන් ඉස්සන් දෙන්නේ පරම පාරිපුත් සීන දෙලෙ සිංහල වෙන්නේ අපේ ජාතිය සිංහල වෙන්නේ සීන දෙල සීන කියන්නේ කිව්වොත් කාතුරු මහසේ නම හෙල කියන්නේ කාතුරු මහසේ නම සීන කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය හෙල කියන්නේ පාරිශුද්ධ කියන අර්ථය එහෙනම් ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට පත්වෙච්ච ජාතිය උරුමකාරයව අද හැබැයි අපි කටයුතු කරන්න දෙන දුක් අකිලාම වෙන්නේ කියුවොත් අර ඔක්කොම අපි අහමු ඇයි මේ පාර දහම අඳුර කරන්නේ මෙරාල බලන්න යනවා පෙරහැර කියන්නේ මොකද්ද කියලා දන්නේ ඔබ අහලා තියෙන මුලින්ම පොස්තකවත් පහතවත් නැති ඔය ඔක්කොම රහතන් වහන්සේලගේ වචන එහෙමයි ඉන්නවා පොස්තකවත් පහතවත් නැති ඔය කොස්කේදී උපමා කරගෙන මේ සම්බුද්ධ ශාසනය තමයි පෙන්නන්නේ කොස්කේදී කොම් ඇටේ තමයි ජීවිතේ නිවන ඒ නිවන වටේ තියෙනවා කියන්නේ කහපාට වගක වික්ෂු වික්ෂුණී කියන උත්තරය ඒ කහපාට වගක වටේ සුදුපාට ඉරිදී උපාසක උපාසිකා කියන අය අන්නේ අයට පෝෂණය දීම සඳහා වහල්ල කියන එකක් හැදලා තියෙනවා ඒ වහල්ල තමයි ජීවිතේ දායක දායකා ඒ වහල්ලට ආරක්ෂාව සඳහා පොත්ත කියලා පත්ත කියලා එකක් හැදලා තියෙනවා ඒක තමයි අය අරගෙන පන්සලේ ආසුරා ගිහින් සාර්ථක ඕන එකක් තිබ්බෝ කියන්න අපි ඉන්න ඕනේ අන්නර පොත්ත ඉන්නවා ඔය පොත්තකවත් වහල්ලදවත් ඇති දරුව හදාගෙන ඉපා කියන අපේ මුතුපිත්තු කිව්වේ අදුම තරමේ අර පාතනේ රකින්න එකක්වත් හදන්න ඒකටවත් නැති කාලා හදන්නේ පාන ඉතින් ඔබ පොතේ තියෙන බලන්න ඕන පොත්තකවත් වහල්ලදවත් වැඩිදද පොත්තේ වහල්ලේ ඉරිවල නැත්තම් මදුනේ නැත්තම් ඇදේ පොතේ ඉන්නේ බලන්න ඉතින් කොහොම හරි ඔබ ඉන්නවනේ ඇදේ තමයි එහෙනම් දැන් පොත්තකවත් වහල්ලදවත් නැති කාලේ නොකිය කියන අවස්ථාවක් නැහැ උන් ඉතල පොත්ත වෙයි පොත්තකවත් වහල්ලදවත් නැති ඔය එකපාරේ ඇදේ ඉන්නේ නේ ඔබ උදව් කරන්න ඔය පිළිද ධර්මයක් අහන්න පිළිදද ධර්මයක් අහන්න දෙන්න දීගොඩේ ධර්මදේශනා ලෑස්ති කරන්නේ ලන්දනයේ වටින් හැම දෙනුරාතාවක් මේ ධර්මදේශනා පවත් මෙතනින් ඉහළ තියෙනුනේ අපේ බැරිද විතුනාට පස්සේ හැමදාම හවස පැයකම ධර්මදේශනාවක් දෙන්න ඉවත්වගේ උත්තරු දෙන්න ඉතුරු ටික හැම සත්‍වේම හැම කෙනෙක්ම පාවිච්චි කරන ඉවත් කරන්නේ ධර්මානුශාසනා කරන පැයද ඒ හැන්දි ඔක්කොම ඉවත්වගේ වැඩිදුර කරවන්නේ ඉන්න විස්සක් ඔබට බැරි නැතිවෙන්නේ මේ අපේ යටිවරයන් මහන්සියලා මේවා ඔබට කරලා තියි. අනුන්ගෙන් මේ පති දෙහිකට බැහැයක්. තව කෙනෙක්ගේ ගෙදරක් ලෑස්ති කරගෙන සත්‍යම දේශනාවක් පවත්වන අපේ හාමුදුරන් කියන්නේ අනේ හාමුදුරනි පතිත සමුපාදයේ කාරණාවේ කාරණාව දවසට ගන්න දේශනා කරා. එතකොට උන්වහන්සේ ගහම මහා දැනුම් සම්භාරයේ ඔබට ටික ටික කාන්තිය. අන්න එතකොට කිව්වේ ඔබට මේ බෞද්ධත්වයේ උදා කරගන්න දෙයි. අනුවදාවේ බෞද්ධයෙක් කියලා නැහැ. උත්තරනාතික බෞද්ධ නැහැ අපාගමක ඉන්න මතරා. ආයෙත් මොනද කියන්න ඕනේ? උඹේ නම කිව්වට කියන්නේ මොකද මතකයි? නිවන් දකින්න ඕනේ ධර්මයේ දේශනා කරලා කියලා ඒව ඔබට අහන්න පුළුවන් වෙනවා. නමුත් මේ අවවාද අවවාදන තමයි වැදගත් වෙන්නේ මේ වෙලාව. ඒ කියන්නේ ඔබ අවවාද දෙන්න. මේ විදිහ හරියට කරගත්තොත් ඔබ කොහොමද? එහෙම නැත්නම් ඔබ විනාශ ඔබ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් ડોක්ටරේ අත්කය කෙනෙක් වෙන පුරව මැදි යෝගන් වෙන්න පුරව ඔය මොබොත් පස්සේ නැති වෙන කි මේනද ඔය කවු පොයිතාලේ ඉන්නේ අන්තිමට විදි වෙන්නේ ඔබ දන්නවා ඒක නිසා ඒවත් පරිස්සම් වෙලා කටයුතු කරා මේ සාරෝ ධර්මයක් කියන බව ඔබට හොදා කාරණා තියෙනවා අපි කොහොමද කිව්වද ඉන්නේ දන්නේ මේ සම්තනේ යටු කරගෙන සමාධි අනුසාරයෙන් මේ සම්තනේ අපිට හොයන පිළිදෙක සම්තනේ ඉගෙනම පවතින නිරන්තරයෙන් පිළිවෙල යටුම් කරගෙන අපි ඒකයි කිව්වේ දවසින් දවස මේ රාගයෙන් කොහොම නැගෙන්නේ නැති. මේ ගමනේ ඉන්න පටන් ගන්නවා. නෝවේ තමයි පටන් ගන්න. ලන්ඩනදී නෝවේ යන විලාසකම්. එතන යනකොට එතන ටිකට් ප්‍රශ්නයක් වෙනවා. අපි අනිත් ආපු බිරිඳ යා ගියා මට ඉන්න උනා යාපොල්. මේ මට හරි සතුටයි ඉන්නලා. මම බිරිඳත් එක්ක ගියාම බිරිඳත් එක්ක කතා කරගෙන යන්නේ. එතකොට මම කර්මස්ථාන වඩා ගන්නවා. මේ උඹලගේ ගම් මේ උඹලගේ රට මේ උඹලගේ අරක උඹලගේ මේක කියලා පොටු කලා දෙන්න ඕනේ. අන්න එතකොට පිළිවෙලින් උඹලා මේක උඹලගේ බුද්ධාගම කියලා හිතුව ආදෝ. නමුත් පාදුරු වාදේ කාලේ ආගමක් තිබුණේ. මේ දර්ශනය. මේ දර්ශනය අනුගමනය කරන්න. ඔබ ඉස්කෝලේ ෆිසික්ස් ඉගෙන ගන්නවානේ. භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා. ඒක මුස්ලිම් අයියෝත් මේ භෞතික විද්‍යාව මේ ඉගෙන ගන්න බෑ අපේ ඒක ධර්මයේ නැහැ කි. එහෙම කියන්නේ නැහැ ඉගෙන ගන්නවානේ ඔක්කොම. ඇයි භෞතික විද්‍යාව කියන්නේ දර්ශනය. විද්‍යාඥයෝ ඉතින් භෞතික විද්‍යාව වලින් හොයාගත්ත දර්ශනයක් තමයි භෞතික විද්‍යාව. එහෙනම් ඒ දර්ශනේ ඒයි ඉගෙන ගන්න. ඉතිහාසය ඉවරන්න නැද්ද ඒ මුස්ලිම් අයියෝ උගන්වන්න. එහෙනම් මේකේ ආගම වශයෙන් මොලේ ගැලින්න දෙන්නේ. සාස්ත්‍රීය මාන්නේ ධර්ම ජීවිත වල තව එක ප්‍රශ්නයක් ආදින් මේක මාත්‍රික් මං ඉතින් මේ වාක්‍යයේ මාත්‍රික් වල ඕනෙන් කොහොමදන්නේ කියලා දිප මම කතෝලිකයෙක් නිවන් දැකීම සඳහා මට ජේසුස් වහන්සේගෙන් හෝ සාස්ත්‍රීයයන්ගෙන් නිද ලැබිය හැකි එහෙම ප්‍රශ්නයක් ආවා නිවන් දැකීම සඳහා නම් බුදුනි කාගේවත් නිද ගන්න බැහැ නිවන් දකින්න කියන එකම කරණයි තියෙන්නේ පිටකින් නිවන් දකින්න බැහැ කොහොමද එකම එක කරණයි තියෙන්නේ ඒ කරණ සාස්ත්‍රුන් වහන්සේගේ කරණ යසම වේනෝ කරණ යනවා කියන්නේ දෙවි බුදු පිළිය කොලිටියගේ ගම්මත යනවා කියන්නේ දැන් ඔබ මුදුන් කරණ ගිහින් මේ කටයුතු කළා කරදරයක් වෙන්න වෙලාවට දෙවියන්ගේ දෙවියන් යන්නේ නැහැ දෙවියන්ගේ කියන්නේ කවුරුහරි බලයක් තේ කාමයේ දෙනවා එකට කාගේ දැන් මලයන්ගේ කාගේ දුවනවාද ඔබ දෙවියන් කියන්න හිතන්නේ මේ මලයන්ගේ කාගේ දෙලා බේරද දෙන්නේ කියලා. එතකොට ඒකෙන් කිව්වොත් යන තරණා ගමනේ ප්‍රශ්නයක් එනවා. ඒ ඔක්කොම උඩාව. ඒ වටත් අහුවෙන්නේ නැහැ. කටි කියනවා දෙවියන්ගේ කීක මේ අන්න දෙවියන්ගේ කීක අතේලා දාන හතරන් වල කිවි කියලාද? ඒ කින්නොත් මේ සීය හෙදේගේ අපිටත් දන්නේ නැති. සීය හෙදේගේ අපිටත් දන්නේ නැති. සියයයන් කියන්නේ මහා දරු සම්පාරයේ තියෙන උතුම් වේදික. ඍෂිවරු අඳුන කරපු වේදික. සියයේ දෙර පද තියෙනවා දෙර පදේ ගහලා තියෙන ඉස්සරහින් යන නැද්ද නැද්ද. ඒවට කියනවා විණ බෙර පද කියලා. සියයේ හැමයන් කියන්නේ ඕයන් පරි කෝටි දෙකක් තියෙනවා. වැරදි වෙනවද නැති පොත දේවල්. වැරදි නැහැ. වැරදි වෙනවා කියනවා. මේ වැරදි වෙනවා කියන්නේ තිබුණේ ගමකට අහිතකර කෙනෙක් ඉපදුනොත් ගමක් විනාශ කරන කෙනෙක් ඉපදුනොත් ආගමේ කෙනා නිලකඩවන්න තමයි ඔය විද කියන දේවල් විතරක් නිතිලා තියෙන්නේ. සාස්ත්‍රකම කියනවා ඒවන ගණන් යන එපා. හැබැයි නිවන් දකින්න එකක්වත් වැඩක් නැහැ. කවුරුහරි නිවන් දකින්න ඕනේ කමද? සඳහන් බලන්න කියන්නේ මම පොඩි දේ රහත්ය කියලා අන්න එතනම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක නි තමගේ ජීවිතේ දයන් කරගෙන හදාන බැලුවොත් සත්‍යය නැහැ. හැබැයි හදාන බලන්නේ කොහොමද? අබැයි මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ වාස්තු විද්‍යා ක්‍රමවේද ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් මේ ඒවට තම බලයක් තියෙනවා. ඔය හදන ආරාම අපි නිකන් හදන්න හැදුවේ. හැබැයි අපිත් එක්ක ඉන්නවා පිටුනි ලක්ෂ 20කට අධික මිනිසක්. මේ සත්‍යඥයෙක් ඉන්නවා. ඉස්සරහට අවුරුදු 5ක් වෙනකොට මම ඔබට කියන්නම් ආමුදුරු අනුමතාවේ පන්තියලම වැඩිපුර ස්ථානයක්. අපි සමාජ ක්‍රමවේද වල දැකලා තියෙනවා පිටුනි ග්‍රහතන් වහන්සේලා 10000ක් අපි සමාජය ජීවිනෝ ඉස්සතද. මේ සම්බුද්ධ භාවනයේ ඉන්නදී මුලින්ම ළඟින් අපේ තව අවුරුදු 6ක් කියක් යනකම් මේ සම්බුද්ධ ස්ථානයේ මහා ශ්‍රේෂ්ඨම වාසනාවදලා හැදෙන සාධනයක් බවට පත් වෙනවා. ඔබට ඉස්සරහම ළඟින් තමයි ඔය දැන් ඉන්න ලංකාවේ මේ තව අවුරුදු 6ක් තියෙන්නේ. අපි සමාජ ක්‍රමවේද වල දැකලා තියෙනවා ලංකාද්වීපයේ ඉන්න මහා රජු ජනාධිපතිවරයා සෝතාපන්න මාර්ගඵලලාභී කියලා ඔය ස්ථාන තිරි සමාදන් වෙලා ඉන්නේ. ඒව අපි දැකලා තියෙනවා. මේකත් ඒව කරන්නේ අපි මේ සංකේ යතිමනේ මහත්මේ. ඒ උත්තරය තමයි මේ ලෝකෙ මේ ගායනෙ දෙන්නේ. එතන විතරක් නෙමෙයි මේ 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත්ත ප්‍රබලම දර්ශනය බවට පත් වෙනවා මේ ශ්‍රී සම්බුද්ධ දර්ශනය. ආගමනේ ශ්‍රී සම්බුද්ධ දර්ශනය පිළිබඳ කියන්නේ නඩරකින් වැටෙන නෙමෙයි. මේ සම්බුද්ධ දර්ශනය. ඒක නිසා බඩිනවා ගිහින් යනු ඉන්ද්‍රියයෙන් බලන වේදනාවක් ඇති වෙන යනවා. මොකද ජීවිතේ ඉන්නේ විතරක් අන්න දරුවෝ කැවිලා කැවිලා මේ අපේ හාමුදුරුවෝ වහන්සේලා මේ දිනුවේ ඔබට කළා. ඔබ දිනු දෙනාට මේ උත්තර මේ බැලන්ස් එක කරලා දෙන්න. මේ යන ගමනේ ඔන්න ඔතන තමයි ආරම්භ වෙන්නේ. එහෙමයි මම කිව්වේ. මහානායක හාමුදුරුවන්ගේ ඉඳලා මේ වැඩ පිළිවෙල සඳහා සියලු දෙනා සහයෝගය දක්වන. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේවට අහන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි බොහෝ පිරිසක් ආශිර්වාද කරනවා මේ කවිය උසස්. බොහෝ නායක හාමුදුරුවෝ පවා කියලා තියෙනවා ඔය ඉස්සම ලැබුම් ගන්න අපිත් වෙනවා කියලා. ඒකයි මම කියන්නේ ඉතින් මෙතන මේ මහා බෞද්ධ පුරාණ කීයක් කියන්නේ මේ අපි කරන වැඩක් විතරක් නෙමෙයි. මේ අපේ යතිවරයන් මහත්ලා සියලු දෙනා එක්කාසු වෙනවා කියන්නේ එහෙමයි මේක කිව්වේ. අපි තනියෙන් කරන වැඩක් නෙමෙයි. ඒ උත්තරේ මේ සත්‍යන්නේ කියන්නේ මේ දීදී අපේ කරගෙන ගිහිල්ලා ඒකේ ආරාමවල ඒව දාන තමයි ජීවිත හික්මෝන හාමුදුරු ඉන්නවා. විශාල ප්‍රමාණයක් බලන්න. ඒ උත්සවියත් ඒ අතර දහම් දෙන්නම. මේ ධර්මයන් අපි කතා කරන ධර්මයන් දානවා. ඒ දාලා බිඳුනේ තමයි පිළිඳ හික්කෝන. ඒක මේක දෙන්නවා. මේ අපේ උත්සවියේ ඒකදී ඔබට කරන්නේ. ඒකයි මම කිව්වේ මේ උත්සවිය විතර අසුර කරන්න. මේ උන්වහන්සේලා සාක්ෂි ඔබ තියාගෙන මම මේ ඔබට කියන්නේ. මම මේ කතාව රෝගෙට කිව්වා. ආපහු දෙනවා කිව්නේ කියන්නේ. මම එනකොට ඒ අයම ප්‍රතිඥාවක් දුන්නා. ඒ ප්‍රතිචාර තමයි සති දෙකකට සැරයක් එක ගෙදරක ධර්ම දේශනාවක් නැති කරනවා. අපි හාමුදුරුවෝ ආරාධනා කරනවා කියලා ඒ ධර්ම දේශනාව කරන්නේ. ඒ අය ප්‍රතිචාර දුන්නා. ඒක තමයි අවශ්‍ය දෙය. එතකොට මේකෙදි මේ උත්සවය දාන ධර්මයේ ඔබතුමන කාන්දු වෙනවා ටිකක්. මොකද ත්‍රිපිටකය කියන ධර්මය අවබෝධ කරගන්න එක දේශනාවක් නෙමෙයි. ඒක කියන්නේ මහා පරම ගාම්භීර එතන ආපහු දෙන්නේ උත්තරයක්. උත්තරයක් කියන්නේ මේ ධර්මයේ හැටි හැටි ඉස්සරහට යන ඔබට තව ටික කලක් ඇදගෙන යනකොට ඔබට මේක තේරෙයි. හැබැයි එකපාරට ත්‍රිපිටකයේ දතුවයි කියලා ඒක තේරෙන්නේ නැහැ. හැබැයි ඔය ත්‍රිපිටකයේ සරල පදේ නගන්න යන එක කවුරුත්. සරල පදේ නම් ත්‍රිපිටකයේ වැඩි කියවන්න යන්නත් එපා. කොහොමද කියන්නේ ත්‍රිපිටකයේ සරල පද නගනවා කියන්නේ මහා බයාලේ නේද? මිනිත්තු හිතන් ඉන්නේ නම් ඕම සරල පද නගලා දුන්නාම ඕම තාවදී ගාමි කියයි තරලපදේ නෙමෙයි ඔබ කවිය බලලා තුන තවත් හොදයි. ත්‍රිපිටකයේ කවිය බලලා තුන හොදයි කියලා හිතා ඉන්නවා. ඒ නිසා අපි තුනේ ත්‍රිපිටකයේ තරලපද නැතුව කියන්නේ ආර්ථ උකම වෙන්නේ. ඊළඟට ඒක කියෝන අය බෞද්ධක විවසන් කියන එක කියන බෞද්ධකත්වය කියලා ඉතුරු. ඒක නිසා අපි ආනන්ද මෛත්‍රී හාමුදුරු ආදි වශයෙන් මේ හිතපු මහා ශ්‍රේෂ්ඨ පිරිස පරිවර්තනයේ බුද්ධයන් ත්‍රිපිටකයේ තියෙනවා. ඒ ත්‍රිපිටකයේම පරිදීන්නේ කරන්නේ. ඒ ත්‍රිපිටකයේ තමයි අපේ හාමුදුරු පරිදීන්නේ කරන්නේ. උන්වහන්සේලා ඒ ත්‍රිපිටකයේ කියනෝ උන්වහන්සේට ඒක තේරෙනවා. සමහරවිට ඔබ කියනකොට ඔබට ඒක තේරෙන්නේ නැති වෙයි. එහෙනම් කරන්නේ සරලවමින් තියෙන ත්‍රිපිටක බලනවාට වඩා හොඳයි. අනේ අපේ හාමුදුරුවෝ මේ ත්‍රිපිටකයේ නිල තියෙනවා කියලා කාට බින්ද ගන්න. මොකද බිබල් එකේ ඩවුන්ලෝඩ් කරගන්න ඔබගේ ෆෝන් එක. aadami.co ආදිමතේ විශාල වශයෙන් බිබල් එකේ තියෙන මේ වෙබ්සයිට් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔබගේ ෆෝන් එක. නිකම් මැදට යනකම කෝච්චිය ඉඳගෙන බස් එකේ ඉඳගෙන ඉන්න පොට්ටක් අහලා බලන්න මොකක්ද මේක තියෙන්නේ. ඉන්නදී අපි මහා භාර වැඩ පිළිවෙලක් කරගෙන යනවා. මේ වෙනකොට පිටිපිටක පොත් පාන් දෙලා 50%කට අධික ප්‍රමාණයක් අපි ලංකාවේ ගන්නවා කියලා තියෙනවා. මේ අපේ මේ සිංහවත් කිරි සායනලා කරපු වැඩ. ධර්මයේ ප්‍රචාරය විතර. ධර්මයේ උපරි කියලා කියන්නේ තනි කරලා කිව්වොත් ධර්මයේ නිවන නිවන සහ ධර්ම ප්‍රචාරය විතර ලොකු නැහැ. නිවන සහ ධර්ම ප්‍රචාරය. හැම අපේ ආරම්භන කියන හැම පන්සලකටම අමතර පිටිපිට පොත් පාන් දෙලා කට්ටලයක් ඉඳලා මොකද කිව්වද ඉස්සර අපේ පිටිපිටක තිබුණේ ඒ නිසා පන්සල් 10 කින් ඉඳලා එක පිටිපිටකයි තිබුණේ ඉතින් ඒ පිටිපිටකේ අල්ලන්නවත් දෙන්නේ හාස්තු මොකද හේතුව මිනිස්සු අල්ලලා ඔබ හදලා දාන්නේ ඒක නිසා අපේ ජීවිතේ මේ පිටිපිටකේ හොයාගන්න හම්බුනේ නැහැ අර පිටිපිටකේ දැකගුවම කියන්නේ ඇත්ත වෙන්නේ නැහැ තමයි විසාවින්න පිටිපිටකේ කියන්නේ එක පොතක් බයිබලේ වගේ නේද කියලා අවල්ව කිව්වොත් ඔබ හැමෝම බයිබලේ දැක්කම නම් පිටිපිටකේ දැකලා ඉන්නේ ඉතින් බලන්න බෞද්ධත්වයේ කතාවක් නෑ ඉදිරියේ යොම වෙන්නේ නෑ මේ පන්සල් යන්නේ පුරුවත් තරම් මේකේ අපි මේ කටයුත්තට උදව් දෙන්නේ හැම මාසෙකම පන්සල් දෙකකට ත්‍රිපිටක පූජා කරන මුළු දවසම අපේ තරුණ මහත්තුරු ධර්ම දේශනා කරනවා ඒ අපි ඉන්න දින්ද ඒකේ මේ හාමුදුරුවෝ මහත්තුරුන්ගේ සුදුනෝ එක අපි හාමුදුරුවෝ මේ කතර දෙකේ සිද්ධෝ දාන්න එපා මේ කතර දෙක තියන පන්සලේ බලවදී ධර්මශාලාවේ කියන්නේ කවද්ද ඕන හෙළිකට ඇවිල්ලා ධර්මශාලාවේ ඉඳගෙන මේ පිටිපිට කොටක් පරිදිත් එකක් අවස්ථාව දෙන්නේ සමහර හාමුදුරුවෝ අපිට කියලා තියෙනවා මහත්තයෝ මම අද ඉන්නේ මාසෙකට දැනයන් ගමේ තියෙන සියලුම සතුන් සමාගම් ගෙන්න ඒ සතුන් සමාගම් වල වෙන වෙනම ධර්මදේශ නැත්නම් මේ පිටිපිටේ ආශ්‍රය කරගන්න ඉංග්‍රීසි ඔල්ලෝම මේ මහා බෞද්ධ පුරාණීයයක් ඒකේ පැවිදි වෙනවා ඒක තමයි අපි තෝරන ඉදි ඔබගේ අරහත්යන් අපිට වටිනවා ඒක අරහත් උන්වහන්සේලා පිළිගන්නේ තව තවත් අරහත් උන්වහන්සේලා දිනනවා විදුදිතේ සංවිධානයේ ධර්මයේ නැවතුනත් උන්ට ගැප්පේ මොකද අර්ථය යටපත් වෙනවා කාලය රූපී වාර්ථය යටපත් වෙලා යනවා ඔය අත ඉන්දියාවේ ඉන්න වේදගන්ත හැදලා තියෙන්නේ කොහොමද ඉන්දියාවේ ඉන්න වේදගන්ත හැදලා තියෙන්නේ විදුදිතේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අධ්‍යාත්මික අර්ථය යටපත් වෙලා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ මොකක්ද? ලෞකික අර්ථයක් ඉතුරු වෙන ඔන්නේ ලෞකික අර්ථ තමයි මේ වේද ගන්තෝන්ට එකතු කරගන්නේ අරගෙන. මොකද මේ මහා බද්දකගේ තව විනාශුනේ නේ. ඒක නිසා මනුස්ස සංහාරයක් කියලා නැහැ. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කිව්වෙ ඔක්කොම ලෞකික අර්ථනික අරකට එකතු වෙලා තියෙනවා. එහෙනම් වේද ගන්තෝන් බගෝ කියලා නිවර්තනය වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා කියන ඔක්කොම ලෞකික අර්ථ විතරයි හැදෙන්නේ. ඉතින් මේ ධර්මයන් එහෙම වෙනවා කාලය යනකොට දැන් මම බලවගේ ගහන්න ඔය විත්ත බවට සාක්ෂි මම මෙන්නද රාග කියන්නේ මොකක්ද ඔය රාග දේශ මොම කිවි අපි කතා කරනවා රාග කියන්නේ මොකක්ද දැන් රාග කියන්නේ මොකක්ද කියලා අහමු ගමන් ඔබගේ ඔක්කොට ඉන්නේ රාගයේ උතුම නේද අර ලංකාවේ චිත්‍රපට ඕල් ලහදන්න ගහලා අලු රූපක් කියන්නේ කිවි ගහන්නේ රාගයේ උතුම තමයි උතුම ඉන්නේ ඩක්කන එතකොට මිනිස්සු හිතනවා රාගය කියලා කියන්නේ සෙක්ස් කියලා රාගය කියන්නේ සෙක්ස් කියලා හිතාගන්න එක මම මිනිස්සු නිවන රහිතයි කියලා ඔන්න හොදම යන්නේ අපිට. දැන් අපි සමාජයේ තියෙන වචනයක් එළ කියන. පොල්ලෝ කියන්නේ එළ එළ. ඕක කියන්නේ එළ එළ කියන. අද පැරණි නම් විදුම එළ කියන වචනේ. එළ කියලා කියන්නේ වැඩ කරන ඇස්තිය. එළේ කියලා කියන්නේ අරදුම නේද ඕක. වැඩ කරන ඇස්තිය වලට එළේ කියනවා. අද අද සමාජයේ එළේ කියන්නේ ඕක. පොතේ වැඩ කරන ඇස්තිය. ආ එළ එළ. දැන් අපි පද වෙනස් වෙන ඉතින් කාලාන මොකක්ද? අර්ථය අනුවත් වෙලා යනවා මොකක්ද? එනම් යම්දාක තව ඉස්සරහට එන දිවිද සාතුන් වාදේ කිව්වම මේ මේක එලයක් මේක ගන්න එපා කියන. අර මොකද කරන්නේ? ආ මේක එලයක් මේක ගන්න එපා. ඔබ හොඳටම දන්නවා පද වෙනස් වෙනවා උස්සනවා කියන. ඒ කාලේ උස්සනවා කියන්නේ මොකක්ද? මේ කාලෙකට උඩට ගලා නම් ඉස්සුව. දැන් උස්සනවා කියන්නේ මොකක්ද? හොරපත් කරනවා. හොඳද? නැක්කද පද වලට වෙනස් වෙන ඇති කාලේ කාලේ. එහෙනම් ඒක මොකද කියන්නේ? යන පරම ගම්මී ගන්න ඔය විදිහේ වෙනස් වෙන වෙනස් වෙන යන. එහෙනම් ඒවයේ ආර්ය අර්ථ පසු කරගෙන ආර්යයන් වහන්සේ නාලෝකෙ කිව්වේ ඒ උත්තරය පිටිකේ කියනකොට තමයි අර ආර්යයන්ට වැටි වැටි එන්නේ. ඒකයි මම කියන්නේ නිවදිරි ප්‍රාර්ථනා කරන ඔබ මලක්කාරී ප්‍රාර්ථනාවලින් මුචි කරලා ඒ පූජක සුපිනේ මේ සම්බුද්ධ සාසනේ උදෙසා රහතන් වහන්සේලා දිහිට කියලා ප්‍රාර්ථනා කරන හැමෝම ඒක විදිහට ඔබ බෞද්ධයෙක් වශයෙන් හදිතු කරමු ඔබගේ ශක්තිය විදිහට හරින්නේ මේ විශ්වයේ ඒ රහත් මහරහත් පදවි ලබන්න හේතු වාසනාවේ උත්තරයේ කියන බාලක නුඹලා මහරහතු වහන්සේලා මේ ලෝකෙ ජීවිතේ කියලා. එහෙම පිළිගන්නවා තමයි මේ ගාමක ඔබට දෙන්න. එතකොට මේ අපේ උත්තර යතිවරයන් මහන්සේලා මහරහත් පදවි ගන්න අප්‍රමාණ අප්‍රමිත ධෛර්යයෙන් කටයුතු කරා. ඒ කටයුතු කළ පිටින් ඒ අවස්ථාව උදා කරගන්න. අන්න මහරහතන් වහන්සේලා ලෝකෙ ජීවිතේ ඉස්සර. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. 10000 නිමිලේ මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා එක නමකින් පිටකර සුදු කිරණේ හුතක් යන ලක්ෂයක් විසින් පිටකර විස කිරණ පුච්චලදා. ඒක නිසා තමයි සිංහලින් මහරහතන් වහන්සේ නමක් ඝාතනය කරන්නේ. අම්බල 1000 ඝාතනය කරන තරම මහ ධර්ම පාපයක් දැක්කේ. උන්වහන්සේ නමක් ඕකතරේ ඉන්නවා කියලා කියන ලෝකෙට මම සාන්තිය. උන්වහන්සේලාගේ පිටකරේ සුදු කිරණේ අර විස කිරණ ඔක්කොම පිච්චේ. ඔබ නිකම්ම හිතන බලන්න ඔබගේ පාරක කටි ටිකක් තියෙන වෙලාවට මොන තරම් විද කියලා සිටි වෙලා යනවාද කියලා විශ්ය. ඇයි පයින්නවා කෑක් ගහ ගන්නවා නේ නැත් ඇන්නේ උස්සනවා ඒ මේ ඔය ඔක්කොම කරා. ක්‍රෝධයට පත් වෙනවා රාගයට පත් වෙනවා දේහයට පත් වෙනවා ඉන්න තිරි. ඔය විද කියලා වලින් ජීවිතේ මොහොතේ මොහොත මේ විශ්ය දැරෙනවා. මේ විශ්ය විරත් වෙනවා. ඉරහන සාරකා පක්ෂේ පිටපල. ඉරත් කලට වැටෙන දෙන්නේ. දුර්දීෂෙනවා නියදේනවා. මහා ලෝක ප්‍රත්‍යත් විද හෝවෙන් බලස්සන තුන්තිතුනි මහරහතන් වහන්සේ ලෝකෙ වැඩි උන්වහන්සේගේ පිටේ හුදු කිරනේ අර දියල් අතම බලය එන විකල බල ලංකා දිවිසේ මහරහතන් වහන්සේලා 10000ක් වැඩි ඉන්නවා කිව්වා. ලංකා දිවිසේ මේ ලෝකෙදී උතුම් රට හැදන්නේ අන්න ඒක ඔබ ඔබ ලංකා දිවිසේ ආදරය කරන මිනිස්සු ඔබ ඉන්න කරන්නේ ලංකාව කියන්නේ හරිද ලාංකේය වැන්නලේ ඔබ දන්නවනේ පෙට්‍රල් ලාම් ඔය පෙට්‍රල් ලාම් වල මැන්ඩලේ කියන එකක් හයි කරනවා. ඔය මැන්ඩලේ කියන එක හයි නෑ අතින් ඇහුවත් හැදෙනවා. නමුත් ඉන්නේ ඕකට ගෑස් ඇවිල්ලා ඕක පස්සු වෙනකොට මුළු පලාතක් එන්නේ කරනවා. ඒ වෙලාවට අතින් කාලේ හඩන් යන හැටි අලුත් පිට ගන්න එන්නේ කරනවා. ඒලා මොකද විවිධ රටවල ලංකාවට අතින් කාලා රටට ගියාද? ඔය ලංකාව කියන මැන්ඩලේ රහතන් වහන්සේලා කියනවා අර මහා ගින්න ආවට පස්සේ මොකද වෙන්නේ? ඕක මහා අන්තිම දිවිසෙට පටන් ගන්නවා. දෙවියන්ගේ දේවාල පාදේ වැටෙන්න පටන් ගන්නවා මේ ලංකා දිවිසේ. ආයි ලංකා දිවිසේ හොල්ලන් නම් මේ මේ පාට. ඒක නිසා දිවිසේ බුද්ධි මායේ සම්පූර්ණ ඔබේ ඉන්දියාවේ පහ. ඒ අය නම් සාධුගේ නසක් නැහැ. සම්පූර්ණ සාධුගේ කියන්නේ මේ භූමිය. දැන් සම්පත පාපස් සාකරන සුතලා සුභ සම්පතා සත්‍ය පරිවෝ දපන ඒ සම්පූර්ණ සාධු. දැන් මම කියන්නේ සියලු පාපයන් අකල්පන්නේ කරන්නේ යන ඔබට මුස්ලිම් වරේකින් වෙන පාඩුව මුස්ලිම් වරේකින් බුදුහාම ඔබ පාපයන් අකල්පන්නේ කරන වැඩ පිළිනවන්න ඔන්න බුදුව පන්සලක් ගන්න හැබැයි පාපයන් අකල්පන්නේ කරන වැඩ පිළිනවන්න බුදුව කුසල ධර්මයන් දුක සම්පදා කරන වැඩ පිළිනවන්න බුදුවත් චිත්ත පරයය ගමනේ කරන වැඩ පිළිනවන්න බුදුවත් ඉතින් ඒකේ බුද්ධ සාධනය. එහෙනම් බුද්ධ සාධනේ නසන්න නෑ ඔයක. බුද්ධ සාධනේ නසන්නේ ඔබ. අමනාපේ විපාදිනු. මේ සාධනේ කන්ති ඔබ. ඇයි? ඔබ සාධනේ පූර්ණේ කරන්න තියෙන්නේ. එහෙනම් ඔබ සාධනේ පූර්ණේ කරන්න තියෙන්නේ. එතකොට මුස්ලිම් අයද බැනමැනින් ඉන්න එපා. අන්තිමට ඒ අයද බැනමැනින් ඉන්නවා. ඔබලා දෙන්න ඔබ මොකද වෙන්නේ? ඔය ආයත බුදු සාධනේ නසන්න බෑ. කොහෙද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ අනාගත බය සුදු දේශනා කරනවා. ඔය කිසිම තැනක කියලා නෑ අසු ආප්පයක් හැදෙන්නේ රොප්පියක් දාගත්ත කිරිසක් එන්න මේ සාන්ද්‍රී නසනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේකේ වැදගත් විහිදෙන කිරිසක් කියන මේක කාලා ගන්න. එක් විනාමික බෞද්ධ. ඒක ඇතුළත විහදන්නේ විනාමික බෞද්ධත්වයේ ලොකු වයින් කර නියම බෞද්ධෙක්. නියම බෞද්ධෙක් මේක ඔකටයි මේ දේවල් හොඳට තේරුම් ගන්න. හතරනේ කතා කරන්න පුළුවන් මට හිතෙන්නේ නෑ. මම මට මේ වෙලාවේ මේ ගොයේ කියන රාජ්‍යයේ විදියට දැනෙන්නේ නෑ. මට නම් මේ කතා කරන්න පුළුවන් මට මෙහෙට මාන්තියක් නෑ. ධාම් සමාජයේ සංගතවට පස්සේ ජීවුනේ මට කටි උද වේවි කියන විදියට යනවා. ඔවර දීපේ සමාජයේ පස්සේ තමයි වහගෙන ආගෙන ආගෙන යන්නේ. ඒ වහගෙන දරාගෙන මේ පැතිරිලා කරගෙන යනවා. ඉතින් අපි මේ මහා නායක හාමුදුරු නමක් මෙතන වැඩි ඉන්න එක මට හරිම සාන්තියයි. ඒකට හේතුව තමයි ජීවිතේ ආයේ ඔබට පුරුහාන් දෙන්න මේ මොන දේම කරන්නද? එනම් ඔබ ඔබ ආයු නම් ඔබ මෙතනින් එහාට තියෙන්නේ අනිත් පිටසවත් එකතු කරගෙන මෙතන ලොකු පිටසක් ඇවිල්ලා ඉන්නේ කරුණික මහත් තමයි විමාමක කරන්නේ හේතු පතිත සම්මුතන් හේතු බාන්කාරී කිව්වේ ඕක හොඳට තේරුම් ගන්න පාරවත් හේතු පතිත සම්මුතන් පිළිගනි හේතු එකතු වීම තමයි දේවල් හැදෙන්නේ එක නම් දේවල් කියනවා ඔබ විවාහයෙන් ඉදිරියට පවත්වා ගන්න බැහැ මේක තමයි ලෝකේ අදාළ දේවල් හැදෙන්නේ ඔබ කැමති කරන්නේ දේවල් හැදෙන්නේ ඔබ අහගෙන ඉන්නත් දෙන්නේ ඔය කී දේවල් හැදෙන්නේ දේවල් හැදෙනවා දේවල් හැදෙනවා ඒකයි කියන්නේ කැපිටල් එක ගැන කියන විදිහට හැමෝම විදිහට දැනෙන්නේ දැනෙත් අතර විදුනම දිවල් තකි ඔන්න හොඳ කර්මස්ථානයක් වඩන කැඩෙන දේවල් කැඩෙනවා ඔබ කැපිටල් එකයි අහකටුනත් එකයි ඒ කැඩින්නේ කැඩීම උරුම කරගත්ත දේවල් කැඩිලයද නිදී මුරුමකට ගේවල් නිදීලයද නැගී මුරුම කරගෙන මේ ලෝකේ තාප දේවල් නැහිලයද අතයන්ට විදුනොත් ඔබ දිවල් තකි අල්ලගෙන ඉන්නියොත් ඔබ අඩාලි ඉන්නවා එපදි අනේ කැඩුනා අනේ දැරුනා අනේ නැක්කා අනේ බිඳුනා අනේ කැඩුනා අනේ වරුනා ඒ අලෙවි කරන කොට ආයෙත් තමයි ගන්න අනේ බිඳුනා අනේ හැපුනා අනේ කැඩුනා උතර කැඩෙන්නේ එළි හේතු කරන් මේ තමයි දේවල් නිර්මාණය වෙන්නේ එනි අද මේ ගමන ඉන්න හේතු ගොඩාක් තරහ වෙලා තියෙනවා එනවා එක හේතුවක් එහෙම මේක දීම දිනා තමයි කරු ප්‍රශ්නයක් මේකයි ඉතින් ඒ නිසා අපේ ගමන ප්‍රවාදුනා ඒ ගමන ප්‍රවාද වීමත් එක්ක යම් නිසා කියන්නේ හැබැයි ඉතින් ඔබට පුළුවන් මේ පිටත නැවත ගන්න ඒ විදිහට නැවත අරගෙන අපේ මේ නායක හාමුදුරුවෝත් එක්ක කතා කරා මේ සංඝ නායක හාමුදුරුවෝ තමයි වෙන්නේ මේ පාසුත්තමේ නෙමෙයි මේ උත්තරියත් එක්ක කතා කරද්දී මේ ඉතාලි ඉතිරි තත්ත්වය මේ කතා කරන වැඩපිළිවෙලක් කරා මේ අපේ මහා හාමුදුරුවෝ මහා නායක හාමුදුරුවන්ට පුළුවන් මේ දේ කරන්න සමස්තාර ගුරුතුමෝ මම ආරාධනා කරන ඔබ දිනු දෙන්න මේ සම්පූර්ණ සාධනේ ආරක්ෂා කරන මේ ධර්මයයි රැකෙන්න තාත්තු වහන්සේ පිටිටේ මේ ඔය පිටිටේ පරිවර්තන වල මිනිස්සු පිටිටේ දෙල්ලු ගමන් තියෙනවා තාත්තු වහන්සේ කියපු වචනේ ඒ තමයි මේ ධර්ම විදියේ බබලුනේ විවර වූ විතේ වැහුණු විතරේ නොවේ එහෙනම් මේක වැහුණු ධර්ම විදියේ බබලන්න බෑ කවදාවත් මේක අරින්න පුළුවන් අරින්න නම් මේකදී ඔබ ධර්මයේ කතා කරන්න ඔබ පුළුවන් තරම් ධර්මයේ කතා කරන්න. ගෙදර අම්මල තාත්තල දරුවෝ ධර්මයේ කතා කරන. එංගලන්තේ පවුල් පෙරවාසීන් යනවා පිටු දින් දාන යනවා පැවිදි. මේ ධර්මයේ අහල අහල අහල. සමහර සමහර ජීවිත නිමුදේ ප්‍රමාණි මේ මිලට ගන්න ගෙදර විකුණලා. සම්මුද සාදලීට පූජා කළා. සවිත දෙන. දරුවෝ දෙන්නයි තාත්තයි අම්මා. නැත්නම් දරුවෝ දෙන්නයි තාත්තයි අම්මා. මේ දරුවෝ මේ මහා ලොකු අය නෙමෙයි අවුරුදු 20 කට. දරුව කියන්නේ අපිට බෑ මේක කරන්න අපිට බෑ නැරෙන්නේ කැඩි කැඩි දිනවලේ හැබැයි කියන බණවලින් තියෙන 70ක් විතර තේරෙනවා අය ඉතින් අහගෙන ඉන්න ඇවිල්ලා ටයර් වල දුරම ආව වහගෙන ඉන්න නැගිටින්න හැපිල්ල ගහන්නේ එහෙමයි මට අහුලගෙන ගිහලා තේරෙන්නේ නැතිව පස්සේ අම්මගේ සාත්තකින් අහනවා අර මේ මෙතන මොකද්ද කියන්නේ ඒ වචනේ තේරුමුනේ කොහොමද නේ දැන් මට ඒක තේරෙන්නේ නැහැ ඔක්කොම ටික තේරෙන්නේ ඔන්න ඔය විදිහට දිනවල තහතේ ගහන්නේ කියලා ගහන්නේ කියලා එනිම් අම්මා තාත්තගේ අම්මා තාත්තා අම්මා තාත්තා තමයි මුලින් නැවත ඇතුලේ කරන්නේ. ඒ අම්මා තාත්තා දරුවගෙන් හැමෝම පුතේ. මට හරි ආසයි පුතේ ගිහිල්ලා දැවිලි වෙන්න. අනේ තාත්තේ අපි හරි කැමති යන්න. අපි කැමති. ඒක කරගමු අපි ගිහින්. ඒ තාත්තට පස්ස ගන්න වෙලාව මේ දරුවෝ ඇවිල්ලා කියන්නේ. අනේ තාත්තා මේ ඉස්කෝලේ යනවා ගෙදර යනවා හෝම්වර්ක් කරනවා ඉස්කෝලේ යනවා ගෙදර යනවා ඊට පස්සේ රස්සාවක් කරනවා ඊට පස්සේ කසාද බඳිනවා ළමයි හදනවා අපි බැරි යනවා ඉතින් මේ කෝලතර සංසාරේ නවත්ත ගන්න ඔන්න යාදාකින් තමයි කියන්නේ මේ දරුවෝ දෙ මේකයි මම කියන්නේ ඔබගේ දරුවන්ට මේවා තේරෙන්න හැබැයි ඔබගේ දරුවන්ට විතපෝවල් ඔබගේ දරුවන්ට විතපෝවල් එපා විතපෝවල් එපා කියන්නේ මේ සමාජයේ තියෙන ඔක්කොම ගිනිගෙඩි ඔය ගිනිගෙඩි දෙන්නේ එපා පුළුවන් තරම් මේ දරුවොත් එක්ක ධර්මයේ කතා කරන ඔය පුංචි අත දරුවෝ මේ පවුගේ දරුවෝ ඔබ හිතන බලන්න තියෙන්නේ ඔය අතේ ඉන්න සුරතා ජීවිතයක් යම් තරමේ ගණිකාවක් වගේ ඕකට වග කියන්න ඕනේ නැත්නම් ඔබ මේ සාරුත් ධර්මයක් තියාගෙන මේ ධර්මයේ දුක් නැත්තා අන්තිමට වෙන්නේ මොකද අතින් අතට පොල්ලන්නේ අතින් අතට යන්නේ ගණිකාවක් නේද හැදෙන්නේ මහා අපරාධයක් කරන්නේ මේ ලෝකෙට දරුවෝ ගෙන්නලා ඒක නිසා අපි කියන්නේ කුඩු කාලේ ගල් කාලේ හැදෙන්න දෙන්න එපා එංගලන්තේ නම් ඉන්නව එහෙම මේ සතියකට කලින් අවුරුදු 14ක දරුවෙක් යාළුවෙක්ගේ මේ වැඩිහිටි යාළුවෙක්ගේ ණයට පල්ලි යනකට අරක්කු දීලා පවුල් 600ක් යනකම් අරක්කු දීලා මේක ඉන්නවට පස්සේ මොකක් හරි දෙන්න අතර බහින්පත් වීමක් වෙලා අර වැඩිහිටි යාළුවා දිග බිහියක් අරගෙන එළෝගෙන ගියාට පස්සේ ඌ දුවල ගිහිලා කොහොම හරි බැරිවේ ගෙදර දොර අරගෙන ගියතුරට කණිමින් දොර වහගා. කරුමෙන් මුගේ කාත්තු යතුරු කිව්වා. දොරටම හේතු කළා පිහිපාරවල් හයක් ඇල්ල එතනම මරබදාල විහිදුදී. අවුරුදු 1000කට දරුවෙක ජීවිතය එතනින් ඉවරයි. 1000කට නමේ වතුනේ නැද්ද? ඉංගදේ මනුස්ස ජීවිතයක් නේද නැති මේ හිතන බලන්න සිංහල බෞද්ධ ජීවිතයක් කොහොමද නැති වුණොත් එහෙම ඊට වඩා 10013 එක අපරාධයක් තමයි කියන්නේ. ඒකනේ මම කියන්නේ ඔබගේ ගම්තනවල ඉන්නවල තෙම්පතා නාලගේ නිසා ඔබ තෙම්පති නාලගේ නිසා හිස්කලන් වලින් ඉඳාය අභියෝගද යොමු කරා. මේක දෙන්න. මැරෙන්න දෙන්න එපා. සිංහල අපි ලංකාවට ගියකම ධර්ම දේශනාවක් කරනවා ක්‍රිස්තන් දෙන්න. හිරගෙද ඇයි මම හොඳටම විපාක කරන දෙයක් අපේ හිර විතර නෑ අරුණි මාල්ව තරම් මිනි මන් කියලා. අරුණි මාල්ව නම් නිවන් දැකගන්න පුළුවන් උනාල සාතුරු මහත්මයෙ ගිහිලෙ. ඔය හිර විතර ඉන්නවා කින්න නිවන් දැකින හේතු ආතරම් දින දෙන්න. ඒක නිසා හිර විතර ධර්ම දේශනා එකක් හෝ දෙකක් ලෑස්ති කරලා තියෙනවා කරා. ඊළඟට සිද්දෙන මේ අපේ රටේ ඉරගන්න. මේ සම්බුද්ධ සාසනයක් හරි තියාගෙන මේ වැඩ පිළිවෙල කරාට පන්සලක් කරගෙන යන්න ගන්න. රට නියද ගන්න උදව් කරපු රණ විරුගේ දිසක් අන්නේ සියලුම ආබාධිත රණවිරු එක ස්ථානයකට ගෙනල්ල ලංකාවෙන් ආබාධිත රණවිරු එක ස්ථානයකට ගෙනල්ල ඒ උත්තම විවිධ සාත්‍යයේ නියතරාජ රණවිරුලා කරනවා ඒ කරන්නේ සිඹුනි එතුමන්ලට දෙන්න ණයින් විදහ ඒ ඔක්කොම දුරුදානම් කරන්නේ අපේ හාමුදුරන් වහන්සේ දාතුරු දිවේ ඒකයි මම කියන්නේ මේ මහා උත්තමයන්ට කරන්න පුළුවන් විශාල කර්තව්‍යයක් තියෙනවා හැබැයි ඔබල ගන්න ඒකෙන් පිට එකයි නිකම් බෝධි පූජාවක් තියාගන්න හොරිතරයි මේ සංඝනායක උත්තමයන් වහන්සේගේ ඔබ බෝධි පූජාවක් නම් තියාගන්න ඕන බලතරම් ඕනෙකින් කියලා බලන්න ඒකයි මම කියන්නේ මහා ධර්ම කර්මයන් තරගෙන ඉන්න උත්තමයි ඔබ ධර්මයේ විතර කතා කරා ඉතින් මේ දේවල් තිබුණේ අපි කරන තීකා රෝහලේ ඉන්න තිරසත කොහොම හරි සෝතාපන්න මාර්ගයෙන් ඇදලා දැම්මෝ දැන් මැරෙන්නේ ඉතින් මැරිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ නිකන් අපරාධ ඉතින් කොහොම හරි සෝතාපන්න ඵලයට ඇදලා දැම්මෝ අපේ මේ නෝන මහත්තුරු දූදානම් වෙනවා කොහොම හරි එයාට තෙම් වේදී එකක් පූජ කරා තෙම් වේදී එකක් කියලා කිව්ව තිබුණේ මේ සාධර්මයේ දාපු USB පෙන් එකක් දාලා ඒකට රේඩියෝ දූත් එක මේ හැම කෙනෙකුටම පූජ කරා එතකොට ආ හිතගෙදර ඉන්න අයත් පූජ කරා මේක මේ බලදානින් එක කතා කරගෙන යනවා මේ නිසා ඒ අය නිරන්තරයෙන් ධර්මයේ අහස බලන අන්න නිවිතගෙන හිරගෙදරින් නිදහස් වෙන අයට ඇවිල්ලා පුළුවන් අනගාතිකව යම් කාලයක් ඉඳලා ඊට පස්සේ ඔන්න අපේ රෝහලේ අපේ මහා සංඝරත්නයේ ගම්දෙනන් ඒ අයට තිබුරු දා ගන්න මොකද ඒ අය ලෝකෙ අයිතුරේ කියලා ඉන්න ඕනේ ඒ අය ගායි පවුල් බල කියලා දේවල් දැන් නැහැ කරන්න දෙයක් නැහැ නිවිතගෙන මිනිහක් මරන්න යති බොහොම දුරු වෙලා ආවා මිනිහක් මරුත් එක මිනිහ මරුවා කියලා දැනින් මුළු ජීවිතේම අඳුරන්න බැහැ මේ එක පොඩි හේතියක් යන ඒ හේතිය තිබුණේ සිප්පරම්පරාවල එක ප්‍රොපෝටියක් කරකට වැඩි වෙනවා නේද ඒකට තිබුණේ යනකම් මුළු ජීවිත කාලෙම දුක් විඳනවා ඉතින් ඒක උඩ නිදහස් වෙලා ඉන්න පුළුවන් මෙන්න ධර්මයේ තියෙන සාධු ධර්මයේ සාධකතා ආගේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකි ඉතින් අන්තිම වැඩ පිළිවෙලක් අපි මේ කරන්නේ ඒකයි මම කියන්නේ තිබුණේ මේ හිතවත් මම දැන් ඔබ අද තමයි මගේ මූණ දැන් දැකගත්තේ. මෙච්චර කල් ධර්මය අහමු ඇති මේක දිනේ අවුරුදු ගාණක් තිස්සේ මගේ මූණවත් අමුවක් ගන්නේ නැහැ. අදවත් මගේ නම දැන්නේ දැනගන්න උත්සාහ කරන්නේ නැපා වැඩක් නැහැ නේ මොකටද? මගේ නම දැනගත්තාම නිවන් දකින්නවනම් මම බෝධිසත්වයෙක් ගහනවා නටක් රටක් ගන්න. මගේ නම. මාව දැනගත්ත කියන වැඩක් නැහැ මේක දිනේ මේ ධර්මයේ දැනගන්න. අදින් පස්සේ මාව අමතක කරලා දාන්න ධර්මයයි ඔබයි ශ්‍රවණය කරන්න මේ හාමුදුරුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න මෙතන මෙතන ධර්මයේ කතා කරා. ඒක තමයි කියන්නේ මාව දැනගන්න මේ නම අත්කර ගන්න යන ගමනක් නිසා තමයි හැමතිස්සෙම සාස්ත්‍රුන් වහන්සේ නමස්කාර කරන්නේ. නම අත්කර ගන්න හද. නම අත්කර ගන්න නම උදුම්පත් කරනවා නෙමෙයි නම අත්කර ගන්න නන්නෝ. පැවිදුණා කිව්වොත් මගේ නමක් මෙතනදී කරන්න මම දෙන්නේ නැහැ. රූප රාමුවක් අල්ලන්න දෙන්නේ නැහැ. හේතු කිසිම ලාභකින් ප්‍රසන්නතාව නිල කියන්නේ මහා දරුණු ආයු. ඔය ආයුධ වලින් පහර ගන්න ගත්තට පස්සේ හරිම අමාරුයි ජීවත් වෙන්න. මට ඔලි දෙමින් දුන්තිමුලයි පාත්තරේ යරගෙන රුක්ත මූලික ජීවත් වෙන්න. ඒ කටයුතු තමයි අපි මේ දුරුදානම් දෙන්නේ තියෙන්නේ. මේ කටයුතු ඉවර කරගන්න. කොහොම හරි මේ අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න. ඒකට අපි මේ මහා සංඝරත්නයේ අපි විශාල පිටුහලක් කරගන්න. උන්නේ අම්මලාගේ අමුදල් බැකුව තමයි කියන පැවිදි සිංහගේ දිනු දේවල් සිද්ධ වෙන්නේ. අපි කවදාකවත් වෙනම කිරිසක් එහෙම හදාගෙන එහෙම දේවල් නෑ. සංගමයේ නිගිනේ කිසිම අවස්ථාවක කන්නේ අපි උන්වහන්සේලාත් එක්කමයි මේ ගමනේ. උන්වහන්සේලා තමයි මේ ගමනේ ගමක් යන මේ ධර්මයේ ප්‍රචාරය කරන්න සිටින්නේ. ඒ ජීවන මහරහතන් වහන්සේලා විමුක්ති ගමක් ගානදී මෙහෙර විහාරවල ගිහිල්ලා පදිච්චි. ඒ පදිච්චේලා ඒ ගම එක ගමකට අරහතුන් වහන්සේ නමක් වැඩිය කියලා කියන තියෙනවා. ඒ ගමේ ඉඳ ආයතන 90ක් වත් අනුමතයෙන් කොට. ඒකයි මම කියන්නේ තියෙනවා කරන සම්ම දිනක ආශ්‍රය කොටස නිශ්චිත නිදහස් කරන්න. මහරහතන් වහන්සේලා ශ්‍රී ලංකා දිවිසේ නිහිමේවා. ඒකම ප්‍රාර්ථනා කරන්න තියෙනවා හැම මොහොතක. දැන් මේ කටයුතු දිවිසේ කියන්නේ මම කියන්නේ ලංකාවේ. ඔය දෙසැම්බර් මාසේ අගෝස්තු මාසේ කවුරුහරි සාමුන්නමක් මූලිකත්වයෙන් හෝ කවුරුහරි මූලිකත්වයෙන් සංවිධානයක් මූලිකත්වයෙන් හෝ සීමා පොදියා නැහැ මම කියන නුවන් වැඩි දැන ආපු ගා විශාල සත්‍යයක් ක්‍රියාවක් කරනවා අපි ආරංචි එහෙම දෙන විශාල සත්‍යයක් ක්‍රියාවක් කරනවා ශ්‍රී ලංකා දිවිසේ තුල රහතන් වහන්සේලා දිවිසේවා ඉතින් ඔල් රෝවල් තමයි කියන්නේ ඔය විදිහ කරන්න ඔබ ඔය විදිහ කරන්නේ උත්තම වීර්ය දින දෙවි ඒ කටයුත්ත කරගෙන ඊට පස්සේ ඔබ දෙවිනින් මෙපා ඒක ඔබ ලංකාවට ආවම නිවාඩු ගාලේ අනුමතව හත් දෙකක්වත් අද කාලේකව ඉන්න බලන්න ආරාමයේ තියෙන ඇවිල් අද කාලේකව ඉන්න සති දෙකක් අනුමතව වාසයකට වැඩි එහා ඉන්න පුළුවන් නම් අපි ආවම බාහම කරගෙන ඉරිමත් කළ ඔබට සාවකාලිකව අයි ලගිස්සක් ලබා දෙන්න ආවකාලිකව පරිමෙල කෙනෙක් ආවම යන්නේ නැහැ මගේ කාර්යයේ නිස්පාද. මේ මොදිනී අසුචි වලින් ගොඩට ආපු නිමිලේ ආයි අසුචි වලට පයින්වන ඌ නිමිලේ කියන්නේ ඌ හරක. අසුචි වලට ඇවිල්ලා හති මාසයක් ගොඩේ කර ආයි අසුචි වලට පයින්වන. ඒක සිත් වෙන දෙයක් නෙමෙයි. මේ සාවකාලිකව හරි බැරි වෙලා ඉන්න බලන්නේ එහෙම නැත්නම් ආගිය අදිවරය වාසේලා අපිට දීපෙනවා නේද? මුත්ත වරහතුන් වහන්සේලාගේ ආශිර්වාද රැක්ති අපිට ලැබෙනවා කියන්නේ ඒ කාන්ති. පුරුවාන්සේලාගේ ධාතු වහන්සේලාගේ උපුත්තර මහා පිරිනු. ඒව අපිට ලැබෙන බව අපිට ඒකාන්තයෙන් දැනෙනවා. ඒ අපිට සමාජ දර්ශන වලට දැකිනවා කියන්නේ ඒ දුවන් වැඩි දැන් ආහතුන්ගේ පිටරේ මේ විලාගේ පිටරේ කියලා අනන්තයි අප්‍රමාණ. ඒකයි මම කියන්නේ මේ සාසනයේ මහා මොහොතයක් කියනවා. ඒ සියල්ල දිනේ ඔබ අපි හැමදෙනා එකතු වෙනවා කියන එක. ආරාමයේදී අපි කරා කියන දානාව වලදී අපි කියන දානාව වලදී මේ වගේ දෙයක් පැහැදිලි කරලා දෙන්න. සාසුන් වහන්සේගේ දේශනා විහිර නැහැ එක දෙයක් ගන්නවා කියන ඉංග්‍රීසි. ඒ දෙකක් නැහැ. නමුත් සිංහදුනි දූතාංග විදිහට කරා තෙලෙත් දූතාංගයන් සමාදන් වෙලා හිටිය කාන්තක වාරාතන් වහන්සේට උන්වහන්සේගේ හිස්තදී. එතකොට ඒ දූතාංගයන් සමාදන් වෙලා ඉන්නේ සිංහදුනි අරහත් ඵලයේ කොහොම හරි වහන් ලහි ලහියේ ඉක්මනින්ම සාක්ෂාත් කරගන්න අරමුණ. එතකොට දන්වල දෙනවා කියන දිනුදී සාමාන්‍ය විදිහට පන්සලකට දානයක් ගෙනත් දින දන්වල දෙනවා තමයි වෙනස්කමක් තියෙනවා තින්ද පාටිකෝ දන්වල දෙනවා. තින්ද පාටියේ සඳහා බොහෝ කාලයක් ගතවෙනවා. එනකොට කුසියේ පාත්‍ර දැකලා තින්ද පාටිය යන්න ගියාට පස්සේ අර හිමිදිරි උදාසනයේ විශ්වයේ තියෙන ශක්තිය ඔක්කොම අහි වෙනවා අර උත්තරේ. ඒක අනිත් එක තමයි දිනුදුරේ මේ ශරීරයේ ආහාර ඇත්තටම අවශ්‍ය වෙන්නේ එක නේද? දැන් අවුරුද්දක් වෙනවා සිංහදින එක වෙලක් කාලා අපි ජීවත් වෙනවා. හැබැයි මේ ශරීරයේ ශක්තිය නම් එකම බිඳු මාත්‍රයක් වෙනසක් වෙලා නැහැ. මොකක් උදේ ඉඳලා අවස්ථාවක් පන්තිකට ගොඩ වෙනවා. උදේට ආවදේකම නේද හදාගන්න පුළුවන්. හැබැයි කිසිම වෙන මාධ්‍යයක් ඉදිරියට නැරෙන්නේ කිලෝ 13ක 14ක බරක් කියලා. ඒ කියන්නේ මොනවද? රාජ්‍යයේ මොහ බරක් තියෙනවා අර රවිදේ දුක සුදුදා ජරා බරක් අපි ගා කියන්නේ. ඇයි මේ දැන් ආහාර ටිකක් දැන්කයි කියලා කිව්වොත් ඕකට කියලා හැදෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සම්පූර්ණ රජාණන් වහන්සේගේ තරණය යනවා. මේ පිටින් බලනකොට ඔබට ඒක ලොදාකර ගන්න පුළුවන්. නම් ඒකෙන් කියන්නේ නැහැ පිටින් හැම මේ ආවුදුනමක් එක් වේලක් වරද ගන්න ඕනේ. එහෙම එකක් නැහැ. අරගෙන ගන්න එක. කොහොමද අපි මේ දේවල් කරන්නේ තව කෙනෙක්ව පල්ලෙහාට වැටෙන්නේ එහෙම නෙමෙයි. අපි මේ දේවල් කරන්නේ නිවන් නිවන්ම කරක්තර ගන්න අපිට කාලයෙන් දුර කර ගන්න. ඒ වගේම විපදින් මේ ශරීරයේ නවන්න විගාලින්න බැරි මට්ටමකට පත් වුණොත් එහෙම එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් ඉන්නක මොකද මේ ශරීරයේ ආහාරක ශරීරය මේකට කන්න දෙන්න දෙන්න මේක වැඩිනවා එතකොට මේක වැඩිත් වැඩිත් නැති දිනුදි මේක නවන්න කරන් විගාලින්න බැරි වෙනවා ඊටපස්සේ හරිය අමාරුයි පොඩි අන්න ඒක තමයි තමයි එක දෙලකින් යකින උත්තර දෙකක් එකට කියන්නේ එතකොට අතනින් කියන කාරණේ තියෙනවනේ මේකෙන් අර දෙවියන්ගේ යැයි පුරවම නම් කාර්මවත් වෙන්නේ දෙවියන් ගන්න දෙන්න බැහැ එක වේලක් තමයි ගන්න දෙන්නේ එතකොට එහෙම වැඩ පිළිවෙලක් තමයි එතන තියෙන්නේ එතකොට ඒ කියන්නේ එතන තියෙන්නේ දූතාංග දූතාංග කියලා කියන්නේ මොකද නිවන් සැක උත්මයන්නේ නිවන ඉක්වල් ගිහින් උදසා ගන්න වැඩ ඔයිට එහා ගිය දූතාංග කියන්නේ ඔය දුසාංගයේ කියනවා ඒකාසනිකත්වයේ කියලා. නානාසන භෝජනම් පටිච්චිපාමි ඒකාසනිකත්ව සමාධියාවේ කියන දුසාංගික සමාදන්නේ. එතකොට ස්ථාන දෙකකින් දෙකකින් ගන්නවා කියන්නේ නෑ එක වෙන ස්ථානකින් දෙකකින් විතරයි ගන්නවා. ඒ කියන්නේ එක වතාවයි ගන්න එක තමයි. ඊළඟට ද්විතීක භාජනම් පටිච්චිපාමි පස්ස දීති සංගම් සමාධියාවේ කියන තව විස්තරයක් සමාදන්නේ නෑ ඒකත් දුසාංගික. ඒ කියන්නේ සාධන දෙක තුනක ධර්මවල දන්නේ නැහැ එකම එක පාස්තරේ ඒ පාස්තරේ විතරයි ධර්මවල. එතකොට සාධන දෙක පාටි වලින් වෙලාවට දෙකෙනි අයිස්ක්‍රීම් කනල තිබුණත් අර පස්තිකත් එක අයිස්ක්‍රීම් දැම්මොත් ඒ ගන්නට බාවල් තමයි තමයි ඉන්නේ. එහෙනම් මේ ආහාර ගන්න තිබුණේ කබලින් කාඩ ලෙස නෙමෙයි. කබලින් කාඩ කියලා කියන්නේ විතරකට ආහාර කියන දුවට එතන දීවා ගැඹුරු වර්ථය. කබලින් කාඩ ආහාර කියලා කියන්නේ තිබුණේ කය බලියක් කරන්න ගාලා ආහාර. කය බලියක් කරන්න බලිය කියලා කියන්නේ දෙවියන්ගේ ඌමනාට වඩා එහාට ගිහින සම්මත අදාගත් දෙයක් බහුමෝල බලියක් කියන්නේ. එහෙනම් මේ ආහාර ගන්නකොට බලියක් කරන්නේ මේ කය. මේ කය පවත්ව ගන්න විතර. මේ කය දියුනුවේ ශරීර ශක්තියක් ඕනේ නේද? ඔන්න ඕක තමයි මේ ආහාර ගන්න ඉන්න ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කියලා සාත්තුමාගේ දෙයක ගන්නවා. ප්‍රත්‍ය වේගනද තේකල ගන්න. ප්‍රත්‍ය කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය. අවිද්‍යාව ප්‍රත්‍යෙන් ඉදිරියට ගන්නවා කියන්නේ ජීවිතේ මොකද වෙන්නේ? ආහාරයේ වැඩි අන්තිමට කෑදරයෙන් බවට පත් වෙනවා කෑදරය කියලා කියන්නේ කිව්වොත් මේ කෑදේ දරා ගන්න එක. ඔබගේ අන්තාවලේ කෑදේ දරා ගන්නත් අපි මොකද මේ ඔය කියන කාලයක දරා ගන්න වගේ විතර කියන කෙනා මම අරේන්දයක් නැහැ මේක අරුදු. ඈ අරේ කවුද ආය අරුදු? ඔය මොකද මේ කෑදේ දරා ගන්න කියන්නේ. කෑදේ දරා ගන්න තමයි කෑදරය කියලා කියන්නේ. ඒ ඥායයට තමයි වැඩි කරන් තමයි ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා සාතුන් වාසේ දේශනා කළේ. ඉතින් ප්‍රත්‍යවේක්ෂා කරා කියන්නේ දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වේය කළා දැයි කළා දැන් ආහාර සම්බන්ධිත. එතකොට සීකල බලන මොකද මම මේ ආහාරය බලන්නේ. එතන මේ ආහාරය බලද්දි මොකද කියලා දැනෙන්න තියෙන්නේ ආයේ දුකේ රඟෑනේ විදිහ අවස්ථාවක් තියෙන්නේ. දෙවියන් ළඟින් කන්න පුළුවන් නමුත් ප්‍රශ්නය දැනුත් එක වේලෙදි දැනෙන්න පුළුවන්. මේ කාලේ රාජ්‍ය කරනවා කියලා තියෙනවා අපි ඒක කියන්නේ තියෙන්නේ ඔය ඉතිහාසයේ තව සම්බන්ධය තියෙනවා කියන්නේ. පොතේ ඉතිරිසකේ යම් කාලයක් මුක්ත වූදි කියයි. පොතේ ඉතිරිසකේ යම් කාලයක් තමගේ ශරීරයේ සතපන්නේ ඒව දුකා. ඔබ ආලවක් නැතුවේ. තමගේ ශරීරයේ සතපවන්නේ. ඒක නිදාගන්න ඉරියව්වට ඉන්නේ නැහැ. විද්‍ය තේරුම් ගන්න තමයි නිදාගන්නේ. භාවනා කරන ඉරියව්වෙම ඒ නිදියන මොහොතේ විද්‍ය තේරුම් ගන්න නිදාගෙන ආපහු නිින්නේ ගැලලා භාවනා කරන්න පටන් මේ අපේ මහා සාම උත්මය කරන වැඩ. ඒ දේවල් ලබා ගන්න බලාගෙන කරු කිවිදී. මේ ධර්මය රහේ දේව කරකෝ බලන කයව කරා තමයි. මේ ධර්ම කිරී කිත්න වහ වහ. අමා කිරී අදිස්ත්‍රාලේ කිත්න වස්තු මාලයක් යන කටි. මේ යමින් කටි වල කර ගන්නවා කියන මහා බල අදිස්ත්‍රාලේ කර ගන්න කරේ කොල්ලේ. අදිස්ත්‍රාලේ යන කටි. ඒ අනිස්ථානයේ මේ කටයුතු කරගෙන යනකොට මේ ආත්මික කරගන්න පුළුවන්. කරගත් උත්තරේ ඉන්නවද? අරහත් මහන්සියගේ ඉන්නලා ගියුනේ. අදාළ ධර්මයේ කතා කරන විදිහේ මේ ඒක නිසා පිළිස්සියේ හැදෙන්නේ කියන්නේ. ඉතින් ඒවා කියන්නේ දූතාර. ඒ දූතාරගේ සාමාන්‍ය කටයුතු වෙනවා. ඉතින් ඒක නිසා කවුරු උසස් පහත් එහෙම එකක් කැදෙන්නන්නේ මේ ආඥාන අවස්ථාවේදී. එතන මේ විවත් ඇති මෙලෙවිලි වර්ණය තේරුම් කරගන්න බැරිදී. තව දුතාංග තියෙනවා. ඉතින් ඔබේ යථාභූතය ඔබ දැනගන්න ඕන. ඉතින් ඔබෙන් තාවත් ඉන්නේ ඒවට අනුගත වෙලා තමයි ඔබත් හිටින්නේ. ඔබ සතියක් ඉන්නවා නම් ඔබ ඒ සතිය ඒකේ වලකට වෙලා තමයි අහුව ගන්න මේක විතරද ඔබ ගේට් එකවත් අහින්නද? එතකොට නම් ලයිට් පීජින් ලබන්නේ ගාලා පිටු වෙන්නේ නැද? ඒ ගානේ ඉඳුණාද ඒක රාත්‍රී කුටි කරද්ද? එනි ඔන්නම ප්‍රවේයයක් තියෙනවා. ඉතින් කිව්වනේ ඉතින් දහස් කතා කරන්න පුළුවන් ඕන තරම් විතරක් යමු දහස්කට කතා කියේ අනිත් සුඛාන සවාමි කරනවා යන්නේ මේ නැවතා ඉතින් ඒක අපි ගදා කාලයේදී හදා කරගන්න මේව කියනවා අපි මුදල් මේ මුදලේ ආවට ගන්න මේව මුදල් කරන සවදී කරන්නේ ඉතින් අපි කිව්වත් කියනවා ඔබට මොනවාරි ගැටු කියනවා මේ ගැටු අහන්න කියලා මේ වෙලාවට ඒ ගැටු පුළුවන් විදිහට නිදාකරණය කරගන්න ඉතින් ඒ නිසා ඔබට මොනවාරි ගැටුවක් තියෙනවා නම් ඒක කතා කරගන්න මේව සම්බන්ධව ඕකේ නිහාගේ දේවල් සම්බන්ධව සුදුසුම විතරක් මම උත්තර දෙන්නද මොකද අපේ කාලේලා උතුම් ප්‍රමාණයක් නැතිනම් සමහර තත්ත්ව අහන්න පුළුවන් කිව්වොත් ඒ දැන් මම වෙනතුරු අපලේ කියන්නේ කියලා මම නැවැත්තුවේ කියන්නේ වෙනතුරු අපලේ කියන්නේ ඒක තමයි ඒකත් කියනවා වෙනතුරු අපලේ කියන්නේ මොකක්ද ඔගේ විදාසන මොනවද කරන්නේ ඔය කවුරු ගන්න දෙනවා ඒක ඕයන් දිනෝ දිනුත් සාර්ථකව ඔය කතාවේ කරේ මේ මේ තීසා සම්බන්ධ වෙනවා කියන්නේ මම කරන්නේ තව කින්සක් එනවා බොහෝ කාලයක් එකම දෙයක්වත් ඉමේ හඳගෙන නෑ ඒක සාස්ත්‍රුන් වහන්සේගේ දහම් නියයි හේතු පනිත සම්බෝධන් හේතු බංගා නිමිත්තදී ඔතන ඉහත් සාස්ත්‍රුන් වහන්සේගේ දහම් නියයක් නෑ ඒවා මේ ලෝකේ හඳගෙන ඉන්නේ ඒ කාර්යෝ විමුක්ති මේ මනුෂ්‍යගේ සංස්කාරනේ ඒ මනුෂ්‍ය සංස්කාරෝ වි තමයි ඉහත සාගාමක හැදී නදෝ මේ ඉහත සාගාමක හැදිලා මනුෂ්‍ය හැදෙනවා ඒ වෙනස් වෙන්නේ ආධිකාරිත බ්‍රහ්මියෝ මේ මනුෂ්‍ය ලෝකෙට එනකොට මේ මනුෂ්‍ය ලෝකයේ ඉඳිමුතු ඉලක් හදා තිබුණේ නෑ යෙදී නැතිව ආලෝකවත් කින්දේ අවශ්‍යතාවයක් තිබෙනවා. මොකද ස්වයං ප්‍රභා ආලෝකයේ නිකුත් කරමින් සිටියේ. ඉතින් මේ ස්වයං ප්‍රභා ආලෝකයේ ප්‍රවක්කමේ නැතිද යනකොට ඇයි සාධුරා වැඩ කරන්න පටන් ගත්තද? කාමයේ නැතුයි කියෝ කිරිසක් කාමයේ ඉන්න පටන් ගන්නවා. කාමයේ ඉන්න පටන් ගන්න මොකද වෙන්නේ? ප්‍රවක්කමේ ස්වයං ප්‍රභා ආලෝකවත් නැති වෙලා යනවා. මේ ස්වයං ප්‍රභා ආලෝකයේ නැතිව යනකොට දැන් මොකද වෙන්නේ? ඔන්න සංගුණ අරෝධ වෙන්නේ ගන්නකොට දැන් මේ මොලේ දුරේ කියන එක. දවල් කාලේ කාලෙදී වැඩ කරනවා නම් දුරේ කොහොමද මේක දෙන්නේ සා දුර්යාගේ උපත්ියේ දින්ද වෙනවා. අන්න මනුස්ස සංකාරවල මනුස්ස සංකාර ප්‍රභාවේ ඇතිලා. ඔය දුර්යාගේ ධම්මයේ පහළ වෙනවා. තව කෙනෙක් විද්‍යාඥයෝ කියන්නේ දුර්යා හැදෙන්නේ ඊට පස්සේ තමයි ගාතක හැදෙන්නේ. ඉතින් එහෙම සමගින් දිනනවා කියන්නේ නම් දුර්යා කියන එක නිකන් හැදෙන්නේ නැහැ. ගාතක කියන එක නිකන් හැදෙන්නේ නැහැ. හැබැයි දුර්යා හැදෙන ප්‍රභාවේ විද්‍යාඥයෝ කියන විදිහටම තමයි වෙන්නේ. හයිඩ්‍රජන් අණු එකතු වෙලා එකද හයිඩ්‍රජන් කියලා කියන්නේ දෙකෙන්නේ මේ ලෝකේ තියෙන බර අණුක වායුව. ඒ බර අණුක වායුව පිටුනේ එකතු වෙන්න පටන් ගන්නවා. ඇයි ඉතින් කලින් එකතු වෙන්නේ නැත්තේ? ඇයි දැන්ම දැකින් කරා එකතු වෙන්නේ හයිඩ්‍රජන් තිබුණ නැත්තේ? ඈ ඉර හැදෙන වෙලාවට විතරක් මොකද ඔතන එකතු වෙන්නේ. එහෙනම් ඔය හයිඩ්‍රජන් එකතු වෙන්න පටන් ගන්න දෙන්නේ මිනිස්සුගේ සංස්කාරය. ඔය ඩක්කල් පරවත හැදලා තියෙන මිනිස්සුගේ සංස්කාර නිසා නිකන් හැදෙන්නේ නැහැ. ඉතින් අජීවි වස්තුකේ පටිච්ච සමුප්පාදයේ යම් දවසක මම දේශනා කරන්නේ. ඒ වගේ මහා ගැඹුරු දහම් කොට අජීවි වස්තුක අජීවි වස්තුක කැඩෙන පටිච්ච සමුප්පාද ධර්මයක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ කතා කරලා ධර්මයේ හරයේ විදියක් නැහැ. ඉතින් ඒව ටිකක් ගැඹුරු දහම්. අද වගේ දවසක කොහොමවත් සුදුසු නැහැ ඒ වගේ දේවල් කතා කරන්න. මොකද අදම දහම් ප්‍රපණය කරන කෙනෙකුත් ඉන්න පුළුවන්. ඉතින් අර මහා තාල ධර්මස්කන්ධයක් කොහෙද අවබෝධයෙන් ඉන්නේ කියන අජීවි වස්තුකේ පටිච්ච සමුප්පාදයේ කතා කරනකොට තේරිලා යයි. මම මේක කියන දහම් න්‍යාය විතරක් ඔබට කියන්නේ. අද මේ ගම් කියන දේවල් හතගෙන තියෙන සිමුසි එදා විදුකේ හිටවල තිබිච්ච දේවල් ඒ හිටවලින් අතු ගෑවිලා ගියාද බං. ආකේම විදිහ තමයි මේ සාතවල සම්පත්. ඒවට කියනවා ද්‍රව්‍ය පදාර්ථ ගුණ කියලා. ඒ ද්‍රව්‍ය පදාර්ථ ගුණවතේ මේ සාතවල ඒවා සම්පත් වෙනවා නම් ඉස්සලාගේ සම්පත්. එහෙම සම්පත් උනාට පස්සේ අර මිනිසුන්ගේ මේ නිකුත් වෙච්ච ශක්තිය මේ ශක්තිය නිකුත් වෙලා ගිහිල්ලා ඉවර නිකා. දැන් අර මනුස්සයාට ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. ඒ ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්න පස්සේ ඒ ලෙඩ රෝගෙට අවශ්‍ය පිළියම අර ගහේ තියෙනවා. එයි ඒ රෝගේ ලෙඩ රෝගේ මුලින්ම මනුස්සයාට හැදෙන්නේ හේතුව ශක්තිය ධාරි අංශය පිළිච්ච නිසා. නමුත් තහවුරුකට කරන්නේ නිසා මොහොතේ අර ශරීර ශක්තිය හේම නිිත වෙලා ගියා. ඒ නිිත වෙලාගේ ශක්තිය ඊළඟ සාර්ථක දැන්පත්. එනවා තමයි පාප කීනව නිර්මාණය දෙන්නේ. මේ ලෝකේ මුලින්ම මේ පහළේ ජීවි පහළ වෙන වෙලාවේ සාකලෙ මුන්නේ මේ මුතුරිම දිග යොදයක් වගේ. අන්න එහෙම තමයි ලෝකයේ ජීවිතු ප්‍රවත්වන්නේ තමයි මේ ගස්සල් හදගෙන ඉන්නේ. එතකොට මේ ගස්සල් හදගන්න උත්වේ තෝගේ දිකා. එහෙනම් මේ විදිහට මේ සාකේ කුලයි මේ සාකේ කතයි ආදි වශයෙන් කියලා කියන්නේ ඕකට කියනවා ද්‍රව්‍ය පදාර්ථ ගුණ කියලා. ඒ ද්‍රව්‍ය පදාර්ථ ගුණයන් එකට විශ්ව කළා තමයි වේදන හදලා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ අර ශරීරයේ නිකුත් වෙලාගේ ශක්තිය අර ගහේ තැම්පත් වුණා ඒ ගහේ මුල අරගෙන කොටස ගත්තට පස්සේ අර ශක්ති විශේෂයේ නැවත වාරයක් මේ ශරීරෙට දෙනවා ඒ ශරීරෙ දුන්නේ තමයි මේ ශරීරයේ නැතිට ගෙදී දුපත් ඔන්න ඒ කමේජේ තමයි ආයුර්වේද නැත්නම් සිංහල වෛද්‍ය විද්‍යාව කියන එක කියුවේ ඔව ඔක්කොම ආර්යයන් වහන්සේලාගේ කරටකෙනුත් දේවල් ආර්යයන් වහන්සේලාගේ ආශිර්වාද මෛත්‍රියෙන් දේවල් කියන්නේ ඒකයි කියන්නේ ශ්‍රී ලංකාවට කියන බහාම මුදින්නිම එකම එක හේතුව පුතා ඒ තමයි මේ ශ්‍රී සම්බුද්ධ ධර්මයේ කෞතුකය. සීය හෙළියෝ කියලා කියන්නේ ඒක. ඔය සීය කියන වචනේ වර්ගයේ එහෙම ගන්න එපා. සීය කියලා කියන්නේ කිසිමකේ සීය නෙමෙයි යෝග වලට. බුදුහාමුදුරුවෝ සීහ දෙයියාවෙන් දතකුණා නිසා සීග දෙයියාවෙන් දතකුණේ. බුදුහාමුදුරුවෝ කියන විවිධ දෙයියෙන් සීග දෙයියාවෙන් දතකුණේ. සීය කියන්නේ විවිධ උන්වහන්සේ දීගණේයාවන් දෙන්නේ දතකේත මොන දෙයියාවෙන් සීන දෙයියා. දෙයියාවන් ගොඩක් තියෙනවා දතකේත. කාමකේකේ දතකේත නිමුදුනේ මුණිගල. කප්ප තියෙනකේ දතකේත උඩුදැලියක්. කොහොම තියෙනවා සංවේදී. Taman හොඳටම කප්ප තියෙන වෙලාවට නිමුදුනේ කොයි අතරව දතකේත බෑ දතකේත පුන උඩුදැලිය අතර විතර. එයාගේ උඩ බලාගෙන තමයි ඉඳා ගන්නෙ. ඔය සාතුරු වහන්සේ ඇලවෙන න්‍යායෙ තියෙනවා සීන දෙයියාව. ශ්‍රේෂ්ඨ දෙයියා සාතුරුවාදී විජලාල කලේ නෑ රාතුරුවාදී කලේ මොනවද සීහනා ශ්‍රේෂ්ඨ දාදයක් කියලා කාලිමුත් සීහනාල රූපේ ඉඳලා කාලිමුත් විජලාල රූපේ සීයන්ගේ විවිධද ඕ කොයි ওই විදිහ විදිහ මේ වල පැනවිච්ච අලුත් කියනවා ඔබ ඇදලා ගත්තේ ඔක ඇදලා ගන්න ඒ විදිහවලින් අපි හාමුදුරුවෝ ගහන්නේ මේ හාමුදුරුවෝ ඕ රූපේ විහිහා ගැත්තේ උන්වහන්සේගේ මුල් පරම්පරාවල බොහෝ ඉතිහාසයක් තියෙනවා. ඒ උත්තරය මේ විදිහට දරාගෙන ඉන්නේ. අද උන්වහන්සේට මේවා අපතකට දායයි. ඇයි? ඉතින් බෝධි පූජාව කියන එක හදාගන්න. මේ මේතා භාග දෙයක් තියෙන්නේ. මේක නිසා බෝධි පූජාව කියන්නේ ඒක නිසා කියන්නේ නම් ඒවා නුත් කියන්නේ. නමුත් තිබුණේ iPhone 7 එක විතරයි ඇන්නේ. විතරමනේ සාදුත් නැහැ කියනවා. වාර්තිය, ධල්මදි, ගලොල්මදි මොකද කරන්නේ? ආයෙත් අපි iPhone එක කියලා ගහපමා මේ සාදුත් නැහැ වැඩි. කියනවලු. iPhone 7 එකක් අරගෙන මේ ගඩොලක් වෙන්න තියනවද ඔබ? ඒ වගේ මේ කරන්නේ මේ නමුදු සාදරේ ඔය වාර්තින් හන්දේ බොහොම දුරු දෙයක. ඒකත් බොහෝ බොහෝ දෙනාට තියෙනවා. එහෙමද නෙමෙයි නේද? ඔය මායය සම්බන්ධව ලොකක් කරගන්න. මේ මායය කියන්නේ කියන්නේ යක්තේ නෙමෙයි. අපේ සමහර කෙනෙක් මේ මායය යක්තේ කියනවා. සාතුරුපත්යේ දේශනා කරනවා ඒකම් භගවතුමා බාරාන්තිය කිස්පතේ ජීවිතයයි අනුතන ධම්මචක්ක පවතිලා සත්පතිවත්ය සමනීනවා බ්‍රාහ්මණීනවා දීවිනවා මායිනවා බ්‍රාහ්මණවා කියනවා ලෝකත් එන්නේ. බලන්න ඔය කියපතේ මායය කොහෙද ඉන්නේ? ඔයගේ වාරයේ ජීවිත දෙවියන්ලා ත්‍යාගයෙන් දරගන්නේ. දෙවියනවා මායනවා බ්‍රහ්මනවා. එහෙනම් දෙවි කෙනෙක් මායේ ප්‍රහුතේ. එහෙනම් දෙවි මායම වෙන්නේ යකෙක්. මාර්යාගේ කියන කීවෙනි පරණින් මේ වසවද දිව්‍ය ලෝකෙට දීප්තිය කොට මාර්ගය කියන්නේ ඔය මාර්යාට දින ප්‍රශ්නයක් තියෙනවා පරණින් මේ වසවද දිව්‍ය ලෝකයේ කියන ස්වභාවයක් තියෙනවා මේක පිටන පිටන දී පිටන පිටන පැණි හටගන පහළ මොකද මහා විහාරයක් රැක්කම පිළිසක් ඉඳලා ඉන්නේ පරණින් මේ වසවද දිව්‍ය ලෝකයේ දේව සංස්කාරයක් නෝ කියන්නේ දේවයේ දේව සංස්කාර දේව සංස්කාර ස්වභාවයක් නෝ කියන්නේ හැබැයි මෙතන ඉන්න කවුරු දිව්‍ය ලෝකයට යනවා නිතන් එපා දිව්‍ය ලෝකයට යන්න එපා දිව්‍ය ලෝකේ කියන්නේ අසුචි ගොඩක් විතරයි ඔය මිනිස්සු දිව්‍ය ලෝකේ මහා විහිදින් බවලා දුන්නත් ඕකත් අසුචි ගොඩක් විතරයි දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ දිව්‍ය ආගමනාවක් දැක්කහම අඬා වැළඳෙන අනිත්‍යයෙන් අනිේ විඤ්ඤාණයම මට දෙන්නකො එයා නැති වුණොත් මට ජීවත් වෙලා වැඩක් නැහැ මේ අපේ පොඩු හුරුකම වැඩනේ ඔය. ඒක නිසා අපි කියන්නේ දිව්‍ය ලෝක යන උත්සාහ කරන්නේ කවුරු? යනවල දුක්ඛාවාදේ. අදුමතල හිතා ගන්නවා දුක්ඛාවාදේ කියලා. දුක්ඛාවාදේ කියන්නේ මොකක්ද? අනාගාමී උත්තර මිනිස්සුන්. නම් උත්තර මේ මහරහත් සම්බුද්ධ ප්‍රමාණයෙන් බැරුව අනාගාමී තින් සිඳුව පැව උදත කරුණේ කළොත් ඒ උත්තරය නිහිත උපදිනවා මොකද? දුක්ඛාවාදේ. එදෙනි කියන නම් දීගොත විකාරීකක මොකක්දක් නැහැ. අරක දුක්ඛාවාසේ කාර් එතන ගියහම නිවද කියන්නේ. එතන ගියහම ඒ කාර්යෙම නිවන් අදිනවා නේද? නැත්තම් මෙලනම් සාහත්‍යයක් වෙයි කොහෙවත් ලෝකෙක නෑ. නමුත් ඔබ කියන්නේ ඔය කියන පරිදි පිට වම්බද දිව්‍ය ලෝකයේ යන දේව සංස්කාර. අපේ පැනගන්නේ ඔය කතු කිතුන. අපේ පැනගන්නේ දිව්‍යයේ කාර්යය අඳුරගෙන යනකොට. ඒ පාරේ පොල්ලක් ගහලා දිනුත් කවදාකවත් ඔය පොල්ලක් උඩින් යන්නේ නෑ. කවුරු කියන්න ඕනෙත් නෑ යා පොල්ලක් අවසන් කරන්න. ඒකට මොකද මම පොල්ලක් මොන දෙකට තුන ගන්න ආවත් වරක් පැත්තකින් නීචිනේ තව මොකද කවුරු එතන යන්න කියන අමුල කල්ලා වැටි කියේ. අන්න බලන්න මේ තව කෙනෙක් කිය අනුදැනෙන්නේ තොරව. තමන්ටම හිතිලා යම් මුන්නේ ක්‍රියාවක් දිත්තකට පිළිත්තේ. ඔන්න ඕව කියන්නේ පරිණිත වරවාද දේව සංගත. ඒක නිසා මොකද වෙන්නේ තමන්ට යමක් හිතිච්ච ගම. කාගේවත් අනුදැනීමක් තොරව මොකද වෙන්නේ? ඒ දේවල් ඉස්සරහා පහළ වෙනවා. ඔබ යනවා පන්සලකට. ඊට බලන්න පන්සලේ කුටි ගන්න. නැත්නම් පන්සලේ මේ වැඩි පිළියම් වදි එක වැඩි පිළියම් කියේ. කවුරු හාමුදුරු කියන්නේ නැහැ කවුරු කියන්නේ. ඔබ හිතා ගන්නවා මම අද මම පන්සලේ වැඩි පිළියම් ගන්න. හිතාගෙන ඉන්නේ ලාවේ බෝඩ් ගහන්න යන්නේ තුන් ගන්න. ඒ මොකද? හිතා ගන්න මම වැඩි පිළියම් ගන්නවා කියන හාමුදුරුගෙන් අවසර ගන්නවා අපි හාමුදුරුනේ මම වැඩි පිළියම් ගන්න අවසර දෙනවා. ආ නෝමදලේ තමන්ම දාලේ නීලන් කරලා වැඩි පිළියම් ගන්න. දැන් කවුරු කියලා ගලන්නේ පන්සලේ දුරු ටිකක් බලන්න කවුරු කියලා දෙන්නේ මහත්ය දුරු ටිකක් අපි දෙන්නේ කුරුවද ඊළඟට හාවුතු උදේ ඉතින් ඊළඟව ගන්නේ හාවුතු දෙකක උගන්දි ඊළඟට නේ එහෙනම් ඔබට දැනෙන්න ඕන ඔබ පන්සල ගියා ඔබට දැනෙන්න ඕන මුතුම ඒක ලොකු ඔබට කරන්නේ ඔබ දුරු ටිකක් අරගෙන පූජා කරනවා අන්න පරණින් මෙතන වරවද්ද දේව සංස්කෘත ඒක නිසා අපි මොකද අනුගේ විදින් නිර්මාණය වෙන සෞකේතයක් එතන තියෙනවා ඒක නිසා මොකද වෙන්නේ ඒ පරිණිත වතවත්ති දේව සංස්කාරදී ඉරි මොකද කියන්නේ ඔබ තියෙන්නේ ඔන්න ඔතන ඉන්න දිවිසක් තමයි මාර කියලා කියන්නේ ඉතින් මේ මාර කියන දිවිසක බිඳුවේ කියන තාත්ත තමයි මේ බුදුහාමුදුරුවෝ කියන දේවල් සමබරණයේ තියෙන්නේ නැහැ මාරයක් දැනෙනවා මේ මොකද මම මේ හිතන හිතන දේ මට හම්බ වෙනවා එහෙනම් මේ මොකද මේ සමනය කියන්නේ මේ සමනයක් ඉන්නවා මේ මිනිස්සු මුලාවේ දානවා උඹලවලට දීන්නේ ලෝකේ ඒක උඹලට ඔක්කොම හම්බ වෙයි මාරයගේ සංකල්පය ඔන්න ඔක් මාරය තමයි බුදුහාමුදුරුවෝ. හේතුව මතයට විරුද්ධව වැඩ කරන්නේ. නැතුව මාරයට ඕනේ නැහැ ඔහු අපායට. මාරය කවදාකවත් කියන්නේ ඔහුට අපාය යන්නේ. මාරයගේ තියෙන ස්වභාවය තමයි මම කියන මතයට විරුද්ධයි. මගේ මතයට විරුද්ධ නිසා මම ඔබට දැනෙන්නේ නෙමෙයි. මේ මිනිතුම ඔබ අවාමියද? අන්න එහෙම තමයි බුදුහාමුදුරුවෝත් එක්ක හැදෙන්නේ. ඊගොතින් පරිණිත වලවර්ග දිව්‍ය ලෝකයේ ඔය දිව්‍ය රාජ මාර්ගය මල් වගේ දුමුලේ මොනව කරන්නේ ඒක නිසා මේ වෙනකන් තම මට කරගෙන ගන්න හැදින්න නැහැ මල් හිතන්නේ මම තරඳ කරන්නේ ඒ කියන සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට කරපෙටි අවමල් රේණුක දෙයක්ව මට කරගන්න බැහැ උන්වහන්සේ තහ ලක්ෂ ප්‍රපෝෂිය රහතන් වහන්සේ ලෝකෙට දීගෙන මහා බුදු මේ දැනුත් දිවෙන් උන්වහන්සේගේ සාමලේ රහතන් වහන්සේ එහෙනම් අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල රහතන් වහන්සේලා පිළිදී උන්වහන්සේ කරපු දෙයකින් අපබල වේද උපදයක් අපිට කරන්නේ නැහැ. ඒ නිසා අපි මුත්‍රි මං හිතන්නේ මාර්ගයට අපි තීනෝ. හරි හරි මේකයි වැඩි හිත වටන්න ඉඳගත් එක මම හිත වැඩෙනවද ඔබට රහත් වෙන්න යන එකද එක පැය ගානේ නේද ඒක නිසා අපි ඒවට බය වෙන දෙයක් නැහැ හිතේ රාග තියෙනවද ඒ රාගයේ නැගින්න මාන කොටසක් ඉන්නවා හැබැයි ඒ දේව කුත්ත මාන නෙවෙයි ඔබගේ ඇතුළෙම තියෙන මාන තියෙනවා අන්න ඒ අයගෙන් ඔබට බාධා තියෙන්න පුළුවන් ඒකකින් ආය අහන්න දෙයක් නැහැ ඒ අයගේ බාධා ඒ කාන්දේම තියෙන පුළුවන්. ඒ අයගේ මෙමේ ජීවිතේ ඒ ඔබගේ හිත්වල නැති වෙන දේවල්. ඒක නිසා තමයි අපිට වීරය කියන්නේ. අපිට මහා වීරයක් ඕනේ මේ කටයුත්ත කරන්න. එතකොට අපි පරිලෙහන වැඩේ හැම මොහොතකම අපි මොකද කරන්නේ? අපි තව තවත් මේක නගා දිනවන අත්කතියුත කරනවා. ඉතින් ඔන්නෝ ඒ කටයුත්ත තමයි අපි කරන්නේ. ඒක නිසා හිත වැටෙන්න පුළුවන්. සර්වස්ථානීය බදාගෙන යද්දි හිත වැටෙන්න පුළුවන්. හිත වැටෙනකොට මොකද කරන්නේ? ඒකට තමයි ජීවිතේ. හිතල කිච්ච බව දැනගත්තේ කොහොමද ආයෙ මොකද කරන්නේ? ආයෙ අනාදිම වෙනවා කර්මස්ථාන දෙන්නේ. ආයෙ හිත යනවා තව කොයිද? අදගෙන එනවා මොකද? ආයෙ කර්මස්ථාන දෙන්න පිටු. හිත පිටුල කර්මස්ථානයේ මෙහි කර. කර්මස්ථානයේ මෙහි කරනවා නම් පිටුදුනි කවදාකවත් ඔබට ওই රත් වෙලි ඉල්ලෙලි අරවා වෙන තේරෙන්නේ කියන්නේ නැහැ. අපි භාවනා කරනවා නම් මේ භාවනා කරනවා ලෝක සම්පත භාවනා නෙවෙයි. අපි භාවනා කරනවා ඒ තමයි පිටුදුනි අපි ධර්මයේ මෙහි කර. අපි අපි අපහදිවා මොකක්ද කියන්නේ? මම කියන්නේ මම විමුදිනි කිසිම ආචාර වාදයකට යන්නේ නැහැ. සාන්තුන් වහන්සේගේ ධර්මය යන්නේ. සාන්තුන් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ? ඒක තමයි කරන්නේ. එහෙනම් සාන්තුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මොකක්ද? විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත. වොත්තක පරිණාමී සතිසම්පෝච්ඡන්ගේ වැඩ. එහෙනම් ඔබ කර්මස්ථානයක් වඩනවා නම් ඔබට බලන්න ඕනේ මොකක්ද? විවේකයෙන් සිත වෙන්න ඕනේ විරාගයෙන් සිත වෙන්න ඕනේ නිරෝධයෙන් සිත වෙන්න ඕනේ වස්සක පරිණාමී කවි සම්පූර්ණයේ වැදෙන්නේ එතකොට විවේකයෙන් සිතයි හිමි දිනුතු හිත පංච නීවරණයන්ගෙන් නිදහස් වෙන ඊළඟට විරාගයෙන් සිතයි හිමි රාග කරන්නේ නැහැ රාග කියලා කියන්නේ කිව්වොත් රා අත් රාග වෙනවා රා කියලා කියන්නේ සරිසරන එහෙනම් සරිසරීම අත් කරගත්තට පස්සේ රාග වෙනවා එහෙනම් රාග වෙන්නේ නැහැ විරාග විරාගයෙන් සිත එන ලෝකේ හැටි කරන දේවල් විදිහට දැන් මේ කතර මේ කටයුතු අරගෙන තියෙනවා. ලෝකේ දැන් දැනීම නවත්ත. ඊළඟ නිරෝධ නිස්සිත. නිරෝධ නිස්සිත කියන්නේ නිරෝධ කරන්නයි හදන්නේ මොනවද? රාග නිරෝධ, දේහ නිරෝධ, මොහ නිරෝධ කරන්නයි හදන්නේ. එහෙනම් නිරෝධ නිස්සිතයි ඔස්සක්ක පරිමාණී දිවල දෙකම නැතිලා ඉන්නේ. සතිද මේ සති සම්පෝච්චන්නේ වලනවා. එහෙනම් සති සම්පෝච්චන්නේ වැඩි කියන යනවා එකපාර. එතකොට එහෙනම් නිල්ලි කියනවා සති සම්පෝච්චන්නේ නිදී ඉවරද? නිල් සම්පෝච්චන්නේ එහෙමම කියන්නේ ගොඩක් කිරිතොල් තියෙන දිහයි සාහන අපි භාවනා කරන කීයේ විශේෂයි. අපි නිල්ලියක් කියමු. ඉතින් නිල්ලියක් කියනවා නම් මොකද කරන්නේ? ඊමතු දෙයක් තියෙන්නේ නේ අරමුණු කරන්න. එහෙනම් යන්නත් මේ කොටත් දැකගම මොකද කරන්නේ? හක්කල බලන්නේ දෙයියෝ දන්නේ. බලන විදිහ දෙයියෝ. අරමුණු කරනවා හක්කල. කර්මස්ථානේ නිහිරද කියලා අන්තිම නිහිර අරමුණු වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිතේ තියෙන දේවල් දුකෙන් යන අර චිත්ත රූපේ නිර්මාණයේ නියතම. ඊට පස්සේ කියනවා ආයෙ දුක දේවා වගේ දුක නේද මට ඇදලා ගියා. ඉවරණක් කාගමන කියාගන්න පුළුවන්ද? දීවලදී ඔබට නිල්ලාලෝකයක් ලැබුණොත් එහෙම ඔබ නිවල කියන්නේ නිල්ලාලෝකේ නෙමෙයි කියන මොකද කරන්නේ? ගහලා දැම්ම අනිත්තර. අපි හිතුව සතර දේවියන් මේ නාමකින් කියන්නේ කොහොමද? මේ මගේ වැඩේ කරගන්න යනවා කියන්නේ. ඇයි ඔබ සතර දේවියන් වලන්න බලන්න? නෑ ඔබ ආවදන්නේ නිවන්න. ඒකයි මම කියන්නේ සෝතාපන්න ඵලයේ පස්සේ සෝතාපන්න ඵලයේ පස්සේලා භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට ඔබ ධර්මවා භාවනා කරේ ඉන්නේ මොකක්ද කියලා. ධර්මයේ මනාවට තේරිලායි ඔබට තියෙන්නේ. ඒ තේරිච්ච ධර්මයේ තමයි ඉතින් යනවා භාවනා කරන්න. භාවනා කරනවා කියන්නේ නිමුදින් භාවිතා කරනවා. අත්තම්මොච්ඡංගා මෙයා සම්පදක්කාතා භාවිතා බෞද්ධිකතා අවිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති. එහෙනම් භාවිතා බෞද්ධිකතා කරන්න කියලා සාස්ත්‍රණ නම් කිව්වේ ඒක තමයි අර භාවනා කියලා කරන්නේ. ධර්මයේ භාවිතා කරනවා බහුලෝ බහුලෝ නිතර නිතර භාවිතා කරනවා. ඒකයි මම කිව්වේ මේ බලකලි වෙවෙන්න එකම මම නැවත මගේ වෙලේ පටන් ගන්නවා. හරිද දේව කොටාගෙන මොලේ තරම් කියන්නේ ඔබ අහලා තියෙන මේ කින්දේ දේවරු තිස්සු කොටිය කියනවා ඇත්තට ඔය අහලා තියෙන කතාව පොඩි වරදක් තියෙනවා දේවරු තිස්සු කොටිය නෙමෙයි තිස්සු කොටිය දේව මණ්ඩල තියෙනවා මේ ලෝකෙ තිස්සු කොටිය දේව මණ්ඩල තියෙනවා ඒ කියන්නේ දේව කොටාම තිස්සු කොටිය තියෙනවා සූර්ය දෙවියන්ගේ මොනසක් ඉන්නවා චන්ද්‍ර දෙවියන්ගේ මොනසක් ඉන්නවා නැත්ත බලාහක දෙවියන්ගේ මොනසක් ඉන්නවා ඕවා මේ විශ්වාස මතාලේ මහා සමයේ සූත්‍රයේ කියවල බලන්න දිවවාදා පොත්පතේ තියෙන මහා සමයේ සූත්‍රය කියලා සූත්‍රය ඒ මහා සමයේ සූත්‍රයේ කියන සාන්දරනාදී ඉති මත්තු දුති මත්තු වණ්ඩවත්තු යසතිනෝ බෝධමාන අභික්ඛව නිකුණ භවතිම එක එක දේවනිකාය නවල පරි මේ ඉන්නේ මේ දේවනිකාය මේ ඉන්නේ දේවනිකාය ඔය ආදිවාසීන් දේශනා කරන සාස්ත්‍ර සම්බන්ධයෙන් මේ ඉන්නේ මේකොල්ල මේ ඉන්නේ ඉස්ස මේ ඉන්නේ ප්‍රජාපති නෙකලියන් කිරිසක් කිව්වා කියලා පොඩ්ඩක් ඒක නිකන් දිවල බලන්න මොකද මම විතරවත් ඒ කියන්නේ කියලා තියෙනවා තා පැලේක තනවල කියන ඉතර කරන්න බැහැ ඔය දෙවියන් ඉන්නවා බලන්න පහළ වීමත් එක්ක ඒතකොට මේ අතීතයේ උපාදාන කරගත්ත නාම රූප අපි හැමතිස්සෙම ජීවිතේ හැම විටක් අවසානයේදීම නාම රූප කොටසක් උපාදාන කරනවා. ඒ නාම රූප උපාදාන කර කර මල් වලට පුරෝගා. මේක රූප මල්ද මේක වේදනා මල්ද සංඥා මල්ද සංකාර මල්ද විඥාන මල්ද කියලා මල් වලට පුරෝගෙන ওই මල්ගේ හරයෙල්ලගෙන තමයි හැමතිස්සෙම ඉන්නේ. එතකොට ජීවිතේ ගණනෙන් හැම සම්පරයක් සම්පරයක් ගන්න කරද්දී ওই මල් වලට බොහෝ පුරෝගා. අප්පියක් යවුනද ගොයින්දේ ඉතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන දීකත් අරගෙන දාගත්ත මල්. ඔය හැදේ ගන්න උපාදානයෙන් තමයි ගන්න. ඒ උපාදානයෙන් ගත්තට පස්සේ අපි ඒවට වේදනාව වල කතා කරලා තියෙනවා මිනිස්සු මගට දාගත්ත නැයි කියන්නේ. දැන් මොකද වෙන්නේ? අවිද්‍යාවත් අවිද්‍යාව නිසා අවිසංකාර ගොඩ නගනවා ධර්මයේ. ධර්මයක් නැතුව අවිසංකාරය ගොඩ නගන්නේ නෑ මොකක් හරි අරමුණක් දෙන්න ඕන. ඒ අරමුණට සංකාරයක් ගොඩ නගන පස්සේ ඒ සංකාරයේ විදි විකක් ඉපදෝ. ඔය හිත නිකන් ඉපදෙන්නේ නෑ ඔය සංකාර කියලා කියන්නේ අපි එනකොට අපි මාත්‍යකම් මාත්‍යයෙන් තමයි ගහුවේ ප්‍රශ්නයක් හොයාගති. මේ හිතක් හැදෙන්න දීමුතුනි නිකන් හිතක් හැදෙන්නේ නෑ. මේ හිත හැදෙන්න නම් සායිතික මේකට එකතු වෙන්න. ඒ සායිතික එකතු වෙනා තමයි මේ හිත හැදෙන්නේ. සංකාරයක් කියලා කියන්නේ හරියට ගොඩ දෙන්නේ හදන්නවා පොස්තරාත් කාර්යයක්. පොස්තරාත් කාර්යය මොකද කරන්නේ ගොඩ දෙන්නේ හදන්න අවශ්‍ය තීරුම බඳු අමුද්‍රව්‍ය බාඳු නැහැන ඔය ඔක්කොම ටික එකට එකතු කරන්නේ. එහෙනම් සංකාරය මොකද කරන්නේ විඥානය හදන්න ඔය ටික එකතු කරන්නේ. ඔය අතර තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාන්තතා ජීවිතයේදී මල්ටිකාරක සම්පදීප සාධාරණ ශාස්ත්‍රික හදත් උත්තර දෙකතු. ඔය හිත එකතු වෙනකොට දැන් චේතනා කියලා කියන්නේ මේ චේතියනි කිත්තේ තනාගෙන් තත්න. එහෙනම් චේතනා කියලා කිව්වොත් මොකද හිත තනන. ඒක තමයි බාහුරුද. එහෙනම් ඒ හිත තනු නැත්නම් කර්මයක් පිළිවෙල විදිහක් නැති නිසා තමයි නාතුරුනාදී වේදනා කියන්නේ මොකද? චේතනා නම් වික්කේ කම්මම නැත. චේතනාව මොනින්නේ නැත්නම් කර්මයක් පිළිවෙල විදිහක් නැහැ. හේතුව හිතක් නැතිනේ නැත්නම් ඒ හිතුනේ මේ කර්මයක් පිළිවෙන්නේ නැහැ. නැහැ නැහැ නැහැ මේක ඕටෝමැටිකලි සිද්ධ වෙන දෙයක්. මේක දැනගත්තේ කවුද? බුදුහාමෝ. මේ මම දැනගත්ත එකක් නෙමෙයි නේද? මම භාවනා කරනකොට දැක්කවත් මම ධර්මයේ ඉගෙනගෙනකොට දැක්කවත් නෙමෙයි. මේ සාස්ත්‍රුන් වහන්සේගේ දේක. ඒක සාස්ත්‍රුන් වහන්සේ දැකපු දේ කිව්ව මෙන්න මෙහෙම වෙනවා කියලා. ඒක වෙන කිසිම කෙනෙකුට දැනගන්න විදිහක් නෑ. එතකොට මෙන්න මේ වෙන ප්‍රමේයදී දැන් මොකද මේ කියන හිත හැදිච්ච එක මම අර අවිද්‍යා ලාභෝ කියන නිසා අර නාම රූප ටික මේ හිතේ දැහැගන්න. එතකොට තිවතුනේ අර දැකපු රූපයේ හැවත් අර ආපු ධර්මයේ එනේ රාගතිය. අර උපාදාන කරගත්ත හැටි කියේ. ඒක නිසා මොකද වෙන්නේ? ඒක ඇවිල්ලා අර හිතේ දැහැගත්ත ගමන් දැන් හට ගන්නවා මොකද? ඔන්න රාග හිත හට ගන්නවා. දැන් ඒ මොමන්ට් එකේ ඇත්ත දකින්න බෑ. මොකද හිත නිකක් කියලා කියන්නේ සම්පරේකට ප්‍රොපෝටි ගානක් හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම හිත 1000ක් විතර යනවා. ඒ 1000ක් විතර යනකොට තමයි අපිට තේරෙන්නේ හදේ අපි මේ රාග ධාති කියන්නේ. මේ රාගයක් ඇති වෙනවා නේද? ඒ කියපු හැටින් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අරමුණු කරනවා ධර්මය. බුද්ධ ධර්මයක් අරමුණු කරනවා. රාතුන් වහන්සේගේ ධර්ම අරමුණු කරනවා. ඒ අරමුණු කරනකොට අර රාගයේ පලාදින නැවත වාරයක් අර දිස් පරම්පරාව ඔන්න දිරිසු දික්තියක් යනවා. ওই අරමුණ එකපාරට ආයි ඇහැට රූපයක් එයි. මෙනිතිකම මොකද වෙන්නේ? ආපහු හැදේ අරුන් අර අතික බහ ගන්නවා අරගෙන. සාමාන්‍ය මේක. දැන් මෙහෙම කිව්වම දැන් ඔන්න කියනවා. තේක බොමුද? තේක බොමුද කියලා අහමු ගමන්. ඔබ පැනලා කියනවා හා. ඊට පස්සේ මම මොකද කරන්නේ? දෙමුතුනි තේක අරගෙන අහට ඇටිගේ පදවල දාලා දී බිම්මවල දාලා තියලා අරගෙන මේ තේක අරගෙන ගෙනත් දෙන්න. තේක අරගෙන දාගත්ත ගමන් බොක් කියලා දාලා විතර. මේ මොකද්ද මේ කියලා? ඉතින් මං අහන ඉතින් මං කියවද ඔබට තීනි දාලා රස දෙයක ගේන්නද? මං කියුවේ මොකද්ද? තේක බොමුද කියලා. ඔබ හා කිව්වා. මම තේක ගෙනවා. එහෙනම් දැන් ඔබ හා කිව්වා. ඇහැට රූපයක් දැක්කම මේක තියෙන රූප වේදනා සංඥා සංකාර උපාදාන කරනවා. උපාදාන කරන මන වලට දානවා. එතකොට මොකද වෙන්නේ? අතනින් ආපු ගමන් චිත්තේ හැදිච්ච ගමන් විඥානේ හැදිච්ච ගමන් මොකද වෙන්නේ? අර කොල්ල අර නයි වගේ බුද්දාල ඔලුව දෙදිටේ. තේක බොමුද කියලා ඇහෙන කොටම හැදෙන හිතේ මොකද වෙන්නේ? අර කෙනෙක් ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. ආර්ථික දේක තමයි දැන් බලාගෙන ඉන්නේ එනක. ආර්ථික දේක බලාගෙන ඉන්නේ එනකම් දැන් ඔන්න තේක ආවා. තේක ඇවිල්ලා දිවල කියනකොට මොකද වෙන්නේ? වෙනස් එකක්. ඔන්න ගැටුම. ඔය ඇලීම් ගැටීම් දෙක සිද්ධ වෙන්නේ ඔන්න ඕකනේ. මොකද මුලාවෙන් හතර නිසා පිවිසුනි අවසානයේ ඇලීම් ගැටීම් දෙකෙන් තමයි ඉවර වෙන්නේ. ආහාරයක් කන්නේ ඇයි කියලා හිතන්න. ඒකයි සාතුරුන්දේ කිවි ආහාරය ගන්නකොට ප්‍රතිවේක්ෂා කරනවා. මේ ආහාරය මම ගන්නෙ මොකද? දීජපාතම් කන්නේ වාගේ දේවදවාය නමදාය නමන්නාය නමිභූතනාය යාව දේවි මස්සකායත් දෙකියා යාපනාය විහිංසුම් පරිදියා බ්‍රහ්මචර්ය ආලෝකාහාරය කුරානන්ද දීදලන් පරිහල් වාගේ තමයි දෙවියන් වහන්සේ උත්පාදෙත්වාපි යාත්‍රාන්දී භවිෂ්‍යති අනවජ්‍යතාති පාදි විහාරෝත්සාහය. ඒකින් මම මේ ආහාරය ගන්නේ මදේ කිනසෙද මේ ක්‍රීඩාව කිනසෙද මේ විනෝදේ කිනසෙද මේ ශරීරයේ දෙවියන්ගේ කොට බලු කැටියා කරන්න ඉදිරියේ කොට මේ ඉදිරියේ ශක්තිය ලබා ගන්නත් මේ නිර්වාණ පරිදේට යාම සඳහා අවශ්‍ය යම් කිසි ශක්තියක් තියෙනවා නම් අන්නේ ශක්තිය ලබා ගැනීම සඳහා මම මේ ආහාරය ගන්නවා. දැන් එහෙනම් ඔය ආහාරය ගන්නකොට සීත ගන්න ඕනේ. මට පරිප්පු ගන්න ඕනේ. මට හාල් නැතු ගන්න ඕනේ. මට මේ මත් ගන්න ඕනේ. මට හරක්වත් කුරුමක් ගන්න ඕනේ. මට ඒක මොකුණක් ගන්න ඕනේ. මට හඳුන දෙන්න බලද කොහොමද ගන්න දෙන්නේ නැත්නම් එනවා ඔය ඔක්කොම ටික එකට දාලා අරගෙන දුන්නොත් ඒක මේ කරන්නේ නැද්ද? ඒකත් පුළුවන්. ගණන් දෙක ගන්නොත් ඒකත් පුළුවන්. ඇයි අන්නේ ඒක හැබැයි මදේ විදිහට ගන්නවද? ක්‍රීඩාවක විදිහට ගන්නවද? දව ගුරුහරක් කියන්නේ නැණ ඊට පස්සේ. මේ මදේ විදිහට ගන්නවා කියන එක එක දා කියව කන්නේ නේද? මදේ විදිහට රාග මදේ විදිහට කනවල ඔන්න අර කනවා එක එක දා දෙන්නේ. හරි ඊට පස්සේ ක්‍රීඩා මදේ විදිහට කනවල මොනවද කන්නේ? අර බල් දීන්නේ කොල් කොල් තෝරේනවා මොකද? කියන මතන එක ලරණියන් ලොකුට මේක අහන්න. ඒකාන්තේ ඔව් ආහාරයේ ඉතිරි අපරමණය කියන්නේ ඔබ ඒකේ මොකද කියන්නේ දිනුදින් මේ සාන්තුනෝ මේ දේවල් හරියට කළොත් ඔබ ඒ කිසි දෙයක් ඉස්සර ආසන්නේ කිසි දෙයක් ඉස්සර මේ ලෝකින ලස්සනම දිව්‍යාංගනාව ඔබ ඉස්සරහට ආව ඒ දිව්‍යාංගනාව ඉස්සරහව බාසන්න වෙන්නේ නැහැ අන්නේ ඒකයි විදිය හැබැයි ඔය සියලු දේවල් වල ඉන්න අය ඒකයි විදිය අපරමණය වෙනවා ඒකයි මම කියන්නේ දිනුදින් ඒවනම් පතන්නේ පා නිවනම දාතයි නිවනම වෙත්වා කියලා බලන්න මේ කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි ඔක්කොම අනාතේ අනාතේ කියලා දේවල් නිවනම දාත මේ නිවනම දාතයි නිවන විතරයි දාතත්වයක් කියන්නේ අනාතයන්ට දාත වෙච්ච අනාත දාත උත්තරයන් වහන්සේගේ ගෝලියෝ ඒකයි මම කිව්වේ උදාන් දේව සාස්ත්‍ර උපදවි කියනවා කුකලේ බවස්පත් ක්ලේශ මානසික වල පස්සු දිනවලින් ක්ලේශ කියන්නේ මොනවද? කෙලෙස් කියනවා ඉස්සම් පන්ති. කෙලෙස් ඉස්සම් පන්ති යෙහි මට කරගෙන තිබුණේ හැමතිස්සෙම මේ චිත්තය. අපි මේක අවසාන ප්‍රශ්නේ කරගමු නේද? තමයි දැන් මොලේ ප්‍රශ්නහන් ඉියොත්නේ මිනිසෙන් දැන් අපේ සංගනායක හඳුළු බොහෝ වෙලාවක් නේත්‍රාණි වැඩි වෙනවා. උන්වහන්සේ මේ හැම දෙයක්ම දන්නවා නම් ඉතින් උන්වහන්සේ දැන් ඔබට අනුග්‍රහයක් නිසා නේත්‍රාණි වැඩි වෙනවා. ඉතින් උන්වහන්සේ වල ගොඩාක් කියලා අද තියාගෙන උන්වහන්සේ උන්වහන්සේ පන්සියේ රාජකාරිය ඇති උන්වහන්සේ වල සම්ප්‍රේත්. ඒක නිසා මේක අවසාන ප්‍රශ්නය කරගමු. ඊට පස්සේ අපි දේශනාව හදාරු කරමු. ඔය ප්‍රශ්න වලට උත්තර ඔක්කොම මේක තියෙනවා. ඒක නිසා අහන්න. මොකද දිනවලින් මිනිස්සු මුලින්ම අහන්නේ මොනවද? මුලින් මහන්නේ දෙවියෝ භූතේ හේරේටි ඒ හේරේටම අල්ලන්නේ කොහොමද? මැරිලා හේරේටියෝ වෙන්නේ කොහොමද? ඊළඟට මේ ඥාති බලිය කියන්නේ මොකක්ද? ඔය ඔක්කොම කිව්වද? ඔය කියන හැම එකකම උත්තර දීලා තියෙනවා මේ. ඒ ඔක්කොම මුලින් කියලා අහන්න එතකොට ඒක හරියයි. ඊට පස්සේ ප්‍රවක්මේ ප්‍රවක්මේ ධර්මයේ තියෙන. ඒ ධර්මයේ කියන්නේ ධර්මයේ කියන්නේ කිසි යන සංකේතයක් තියෙන. දැන් පණිවිඩම උපාදයක් අතන වලි පට්ටාලිය තරහා අවදිය ලෝකෙන් නිවන දීකා ගන්න උත්සාහ කරා. ඉතින් මේ ඉන්නේ කියන්නේ නැවිතරයි. ඔව්. පළමුනේ විග්‍රහ කළා කියනවා මේ විදිහේ පළමුනේ 6 මගේ දැනේ 6 6කට අධික ප්‍රමාණයක් පළමුනේ විග්‍රහ කළා තියෙනවා. ඔය පළමුනේ නිකන් මදල මාත්‍ර කියලා හරියන්නේ නැහැ. ඕක ඇතුළේ තියෙනවා පරම ධම්මීක තේරු.

ඔළුවේ කටිපුත දුරදානන්නේ. ඔය දරුවන්ට දැන්නේ ධර්මයේ දෙන්නේ ඔය දරුවෝ ධර්මය අල්ලගත්ත පස්සේ දුක. දහා වුදු වේමුට කියයි අම්මේ මට දැනගින් දෙන්නෝ යනවා කියලා කිව්වා. ඔය දරුවෝ මහා බිම්වත් මේ කාට ලෝකෙ දෙනවා මහා බිම්වත් ධර්ම ජාන සෝතාපන්නෝ බීද. ඔබේ දරුවත් එහෙම කින්ද දන්නේ නැහැ. ඒක නිසා ඒ ආගේ දිනුදී යම් වයසක් කාපුම ධර්මයේ ඇහෙන්නේ කණ ගැටෙන්නේ නැහැ නෝ. ධර්මයේ කණ ගැටෙච්ච ගමන් දුෂ්කර ධර්මයක් දෙන්නේ කියන්නේ. ආය ආරම්භය එදාට බාධා කරන්න එපා දරුවා කිව්වොත් මේ ඔබත් පුරුවන්තරන් ඒ දෙවිගේ වටේ ඉන්න කරන නිගන්තයෙන් ධර්මයේ කියන්නේ මට ඒක අනුකූලව තමයි මේ පුරුවන් මේ බඳේ අපි සංගතායක ආමුදුවව සම්බන්ධ කරගෙන අපි දෙලකට වතාවක් මේ වගේ ධර්ම දේශනාව ගෙදරකෝ උන්වහන්සේගේ කන්වලට හෝ කොහේට යන්නේ කියලා කවස්වා අපි එකට වතාවක් හරි හරි මෙහෙකට වතාවක් අදුවතර ඒව පවත්වන ධර්මයේ කතා කරන්නේ ඔබට තියෙන ප්‍රශ්නකි. ඔය ප්‍රශ්න උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරා. ඔබ ඔබ අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න මම ගන්න තියෙන දුන්නු. උන්වහන්සේත් ගන්න තියෙන ප්‍රශ්නය නැහැ මෙතන මාර්ගකාර වෙනවා නැහැ. ඔබ දුරු පිටකේම කඩපාඩම් කෙනෙක් කොහෙද ඉන්නේ මේක? ඒ විදිහට තව ඔබ කෙනෙක් ඉන්නේ. ආන 13 වට පිටකේම කඩපාඩම් තිබුණේ නැහැ. උන්වහන්සේ වරමාලදී දුරු මේකේ සාධකවලදී නොදත් දෙයක් තියෙනවා උන්වහන්සේගේ මම මේක බලලා කියන්නම්. ඒකම උන්වහන්සේලා දෙන්නේ කියන එක තමයි උන්වහන්සේගේ ධර්මඥානයේ වැඩි. ධර්මඥානයේ වැඩිද වැඩිද නිවන ළඟ ගවිලා. සමහර ධර්මයේ ඒක නිසා ඒක හැමෝටම හොඳයි නිවන සිදුවේදී. පුළුවන් නම් කරා. ඉතින් මගේ ජීවිතේ මගේ. පුළුවන් නම් කරා ඉතින් ගැටෙන්න යන එක කිව්වගෙනේ විවිධාකාරයෙන් අසලදා ගන්න දිනිය ඇති නේද? අපි ආවල්ලා වගේ මම විතරයි යන්න ආදීවාදී කියන විදිහට ඇති. මොකවද බුදුහාමුදුරුවනේ මොග ගුරුකෙදී මේ කරන්නේ නැහැ ඔබට පුළුවන් දේ ඔබ කරන්න ඔබට පුළුවන් මේ සාධනය කරන්න සාමුදුරුවන්ගේ මාර්ගයට අපි හැම කෙනෙක්ම ණයගෙන ඒ වගේ නිදහසෙන් ඔබට පුළුවන් මේ සාධනය කරන්න මේ සාධනයට පළවෙනිම දේ මේ තෝරන සිද්ධුනි ඔබගේ නිවන් මඟ සකස් කරගන්න එතනින් ඉන්න තව කෙනෙකුට නිවන් මඟ හදා ගන්න උදව් කරන ඉතින් ඒ විදිහට කටයුතු කරගෙන යන්න දැන් බොහෝ වෙලාවක මම සම්දාර්මයේ කතා කරලා ඉන්නේ ඒක අඳුර. අපි හතරාජ ආනන්දවාගේ ආශිර්වාද ශක්තියත් දියුණු කරගෙන ඉන්නේ අපි මේ කටයුත්ත කළා. මේකෙනි කතා කිව්වේ දැන් ඉතින් අපි මේ තිවි ගොඩාක් රැක් කරගෙන ඉන්නේ. ඉතින් ඔය ටික රැක් කරගත්තට පස්සේ තියෙන ඔය පිනේ පෝෂණය වෙන පිළිසක් තියෙනවා. ඔය විකට සතුටු වෙන පිළිසක් ඔය පිළි සිහිපත් කරලා දිනවල මොදා කරා මේ දීෂ්කේ ගන්න තිබලා. දිනවල යමු දිනවල මොදා කරනකොට. අපි මුලින්ම දිනවල මොදා කරන්නේ. මේ විදිහට සත්‍යාවේ අවබෝධ කරගෙන ලෝකෙට ධර්මයේ වැටාලේ යන උත්තර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බිරිඳ දීපන්. ඒ උත්තරයන්ට මේ අතරේ නිවන අවබෝධ වෙන්න. ඒ වෙනමයි පළවෙනි එක. දෙවියන් කිව්ව මොදා කරන්නේ කියලා මේ පිටිකේ මෙච්චර කල් ආරක්ෂාගන්නේ නාම මහා උත්තර පිටිකක් තියෙනවා. මේ උත්තර පිටික වලින් සම්පත් කරනවා. දෙවියන් එහාගේ පිටිකක් තියෙනවා. කාලික මාර්ග වලට ආත්ම මේ කරන්නේ දිනවල මෙලි පාරවල් සාගේ. පිටිකේ මේ පුස්කොල වලට මෙලි පාරවල් වදින හිඳ. පුස්කොල ටික පපුවට තද කරගෙන මෙලි පාරවල් දුන්නේ ඊතර පාරවල් සාගෙන බිම වැටිච්ච උත්තර වියටි ඕනේ තමයි. ඔය හැම උත්තරයකින්ම ඔබ බලයි ගැටි ඔබ නිවන් දකින්න යනවා. ඒකයි මම කියන්නේ මේ උත්තර වියට නිවන් කරන්න එපා. මේ සම්බුද්ධ සාධනයේ ජීවිතයේ තියෙන මහා ශ්‍රේෂ්ඨ උත්තර දෙන මේ කාර්යය. මේ උත්තරයක් වෙනවා මිස. ඒක නිසා මේ උත්තර පිළිබඳව සම්පූර්ණ ලබන යාය ජීවන මොදක් කරනවා මේ සම්බුද්ධ සාධනයේ ජීවිතයේ උත්තර නිවන් දකින්න. ඊට පස්සේ දෙවිවරු මොකද දීපාසුත් සාධනිය ආරක්ෂා කරගන්න. දීවරන් පිළිස ආරක්ෂා කරගන්න. එයාගේ දේවාන් පාලින් නැති. ඊළඟට ජීවිතේ තමයි මලවි ආදීන නිසා. තමයි අම්මාට ගුරු ආදී වගේ ජීවිත. මේ අන්තයේ විතරක් නෙමෙයි. ජීවිතේ මට අම්මා මේ අන්තයේ විතරක් නෙමෙයි මට ඉන්න කාලේ සම්මන් වල නිකිය. ඒ හැම අම්මා කෙනෙක්ම එකමාර ලබනව මට ඒ මාතෘත්වයේ දුන්නා. ඒ මාතෘත්වයේ ජීවිතා හබයිතුනි පාරමිතා පිරිපිරි පිරිපිරි මේකම් කියන්නේ එහෙනම් මේක කල්ප 91ක් අතුරු විදපු අම්බල තාත්තලා නුරු ජීවිතවාදී සත්‍යයි ඒ දිනේදී මාත් කිසිම දෙනා මතුරලා හරිනවා. ඉතින් ඔන්නම කටේ ඊළඟට දිනේදී තව බෙදා ගැදගත්තු කරුණක් තියෙනවා මේ දිනවල මාත් ගන්න බැරි වෙයි. මේ වැඩගත්තු කරුණ තමයි ජීවිතේ ඔබ අදාළ සංසාරයෙන් එනකොට. දහවල් වල ඔලෙ තමයි කරන්නේ. අද නම් සාමිවලි ඔබ ළඟේ යම්මනේ මහත් ගන්න ජීවිතේ උන්වහන්සේගේ ධර්මය අහන කෙනා ඔබ බොහොම සාන්තුවෙන් ඉන්නවා. නමුත් මේ සංසාරයේ දහවල් වල කරන සමන්න මොළු වර්ගයක් වෙලා ඉන්න මිනිස්සු ගියන දුරකාල ගෙවීම කියන ඔන්න වගේ මහා සහජන වැඩ කරන්නේ. ඉදා ඔබගේ කේතී පතිලා දැක්ක දිවි අද ඔබ ගන්න ඇන්නේ ඔබව මරණය පතුන බුදුවා කියන්නේ ඔබට විඳ ගන්න උත්තර නැහැ. ආද කියලා තමයි කියන්නේ. අපහාන මානුෂික දේලා බුදුවේ දැක්කේ මේ මේ ගඩෝ වෙලා ඉන්නේ මේ මේ කියන කෙනෙකුට. ඒ අදන් තේසන් ඔක්කොම කරන්නේ කියන්නේ සම්මලේ ගඩොද? අහර ගඩොද කියන කොරොන්දා තියෙන එක අහර බලන්න. එතකොට ඔබට තේරෙයි හතරේ ගඩොද කියන සබහා. එනම් මේ හැමදේයක් විනාඩියකින් සම්පූර්ණ කරගන්න. ඒක නිසා අපි මේ කිසිම අනුමතයක් ගන්න හරිනවා ඒ අපහුවිතාන දෙන තිරිප. ඒ කිසිම මේවා අතර තියෙන දුක මොකද? අපි කරපු වරදෙන් නැද අපට තේකි. ඔබට අද කර්ම ටිකක් දීපු කිසිසක් කියන්නේ. මේ කර්ම ටිකක් දීපු කිසිසක් දෙන්නේ. නිගල මොකක් කරේ තමයි මොකද? ඒකෙන් ලැබිච්ච ශක්තියකින් තමයි ඔය මේ වෙනකම් බතහගෙන ඉන්නේ. එතකොට මේ කර්ම ටික දෙන්න මෙතන ගිලාම් වල ඉඳලා කියන්නේ ඉඳ ආයතන ඉන්නේ ඉඳලා ගැවවම හදලා ඇලලේ හදලා කුඹුරු වවම ගොයක් තමයි පාගෙන ආහාරය පදේ මොකද පිළිල කරගන්න විශාල දෙකක් මේකට අපතේ නිකන් ආහාර හදන්නේ එහෙනම් ඔබ දෙන්න මේ අනුභවයන් ඉන්න පුළුවන් කියන ඒකයි මේකෝ මේ කොටස් වශයෙන් මෙතර කර ඔබට දෙන්න ඉදිරි ඔබගේ කුටි ගන්නා විහිදුර පතුරුලා හරි මහ විශාල කිරිකක් සැලදෙන මේ සාත්‍ර සම්බන්ධයේ රාත්‍රී අවමහණිය වේ කරුණා සාධනයි. මේ මහා විපාක දෙකක් කරන්නේ මේ ගොඩනැගිලි ඉතිරි කොයි මේ නයි නැහැ. ඊගල ජීවිතේ වැදගත් වගේ ආරක්ෂා ගන්න මේක කරගත් සම්මේ මේ ස්ථානයේ ගඩොලක් ගඩලක් ගන්න තියෙනවා කොයි. ඇනියක් ගහක් වයින් පව. මේ පිට නිහිලා ප්‍රතිලා යන. එහෙනම් ඒ ආව දීපක් කරලා ඒ නිහින ස්ටෝර් එකක් කරනවා. සම්මුද සාධනෙදී මේ ඇයට දීපක් දෙන්නේ. ඒ විතරක් නෙමෙයි අද මේ මයිකියේ කතා කරලා ඈතින් නැහැ අපි ගුවන් යානාව ගන්න ඔබ යානාවන් වල මෙතන කාර මේ තාර්කික දිනුව නිසා මේ සම්පන්නයේ ලබා ගන්න අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා මේ ටීවී හරහා මේ දේවල් සම්පූර්ණ යානාවේ දොස්කේ සංජීවීව රටවල් ඕල් නාම කියන පොදු ලෝකෙදී මේ විඳන ධර්මයේ තියෙන අවස්ථාවක් උදාහරණයක් මේ ඔක්කොම ජීවනේ තවදුරටත් විද්‍යාත්මක යොදින්න පිළිදෙන්නේ එහෙනම් ඒ අයත් අපේ කින් අනුමෝදන් වෙන්න තමයි. එහෙනම් ඒක තමයි මම ඇයි අපි මේ මොදෙන්නේ? ඇයි තව සම්පූර්ණ වෙන්නේ ඉතින් කරන්නේ? අර්ධනාවක නැටෙන්න ඕනේ නේද? එහෙනම් ජීවිතේ මේ ජීවිතේ වැඩ කිව්වට ඒක තමයි. ජීවිතේ වැඩ කිව්වට ඒක තමයි. ඒ අය මුදේ ගන්න අවිනේ පතුරු කාලේ. තින් තින්නේ තින් ලැබෙනවා. තින් ඕනේ නැතොත්. මේ නම් ඒවත් කිව්වට උදාලා. එහෙනම් සම්පූර්ණ සාධනයක් කියන්නේ මහා පරමෝ විසුන් දෙවියන්. එහෙනම් අපි ඒකත් අවසන් සම්පූර්ණලා පිළිගන්නවා. එහෙනම් අපි මුලින්ම පරමෝ විසුන් පත් කරගන්න. සාතුරු මහදී කතාවු විද්‍රේදී විද්‍රේක සම්පූර්ණේ දරාගෙන විද්‍රේක සාපරණ අවබෝධ කරගෙන. ඒ ලෝකයේ ස්වභාවයේ සිද්දේ ඉති සම්පූර්ණ විචාරය කරනවා උත්තරී විසුන් පාරුපාති බාවිතුන් පත් කරලා කියන වගේ එයාගේ වාදී කියන්නේ. ඒක තමයි ලෝකයේ ප්‍රචාරය නම් අපි දෙන්නා වූ ගල්පාවෝ අද අපේ යන පත්තරයන් දෙකේ ආරම්භක විලාවාවෝ සුදුසුකම් පාප උපාධිකාරක දුවලක් දෙපිටේ මේ පත්තරවෝ පත්තරගෙන ඔබ ඉතින් දැන්තර ගන්නවාවෝ කුමිනක ආරම්භක ආයතනයේ ඉන්න පොතුරේ මේ දැනුම් යාමේදී උපදෙස් දෙන්නේ සතුට සාර්ථක වීම අද ලාභ සංඛාර නිවන් සාන්ති ප්‍රාප්ත කරගන්නවා කියන සාන්තිය සෝදන කරනවා. ඒ වගේම මේ දෝෂ වලින් පිටත් කරගන්න දායකත්වය සාන්තිය වලින් සාධිකාව වූ සිංහල සම්මාදී වගේම සමගියේ ඉස්ස කාලයේදී කියන වාදක මේ විකම් සාන්ති විදහා කාර්යකාරක කරනවා වූ සිමන කිසිනා කාර්යකාරක කරනවා වූ ඉන්දෝ විද්‍යාත්මක ජාවක යාවී එන්නේ නොමියනවා සිතාවක් පිටකේ ඔබ විද්‍යාත්මක කරනවා වූ පිටිගංගාස්ස ජංගාලින් සම්මන්නේ ඉතිරියාවේ ඒයගේ දේවල් මාගේ වැඩේ වාසී සම්පූර්ණ සාමයේ ඉස්හා කාලේ වාරක් කාලයක් වාසීවරක් පිළිදිනා කාලේ වාරක් කාලයක් වාසීවරක් පුදුමනා වූ මුලිවාර සාමයේ සාක්ෂාත් කරගනිවා සංකේතය දිනුම කරා. ඒ වගේම නිදි මොහොතක නිමත් කරගන්න ඔබට මේ ධම්මාර්ථ ගමන දෙති කුණාති පිටාලි කරගියාම පාරක් දුරට ජාති විද්‍යාත් කීවිදාවත් පිටකරගන්න මේ අතේ විස්සකේ මේ පාර අන්තිමක තුන සමාජාවද පාදේ කුරුඥාති විද්‍යාත් කීවිදාවත් පිටකරගෙන ඔබ සිතනතර ගන්නා වූ මේ කුරු සම්බාරණේ යුද සම්බාරණේ යදි දෙවි දරොක්ුණේ ඉතිපතියාමේ සත්‍යමී සාධිතවන ඒකට විදීවාද අපමණයන් දෙවියන් කුලවත්වා කියලා සාධිතේ යදිනවෝ කරනවා. ඒ වගේම මේ විභෝධක විමාක් කරගෙන ඔබ මේ පාර අනුගමනය කරනවා සමිති කවදද දාලා ඉස්සක් කරලා ඒ අවස්ථාව ගන්න නිසා වයිලෙන් යෝධේ ප්‍රතිවාදයන් නැගිලා තමෝ මාතව ප්‍රවෘත්වා යාලි වෘත්තිය දිනුවා ඔක්කේදී පුරාතේ දිනුවෝගේ ඉඳලා ඔබලා ජීවිත බාධා කරනවා ආරේගවෙන් බාධා වුණා යන්නේ හිතුලා කිව්වක් කරේක ඔබ විනාශ කරලා තවදුරටත් භූමිකා ගන්නවා කියන්නේ ජීවිත වෘත්තිය ජීවිත ක්‍රියාවෙන් එයාගේ යම විපාරේ නැති දීවාදන අපසංඛ්‍ය දෙවිඳන් දිනලා තමාට සාධකේ යන සිංහතුම කරා. ඒ වගේ ජීවිත වෘත්තිය දීපත් කරගන්න විදේ දිනතු මාතෘකාවෙන් ආව ප්‍රතිචේධ ප්‍රතිපත්ති නීති සම්බන්ධ කාලයේ කුටිය උදා දීපාතාවේ ප්‍රචාරයේ විදේ විපාතවලදී උපයාත මහත්මිය උපයාත ප්‍රයාගන් ආවදී යම්කි කොටස සම්ප්‍රාප්ති දිනදී නීතාපුච කරනවා කියන පිළි ඒ විදිනාව දීපත් කරගන්න ඒ වගේම සමගී ජීවිත මාතෘකාවෙන් ආව අපතාප දුවදරු යාදී දිනකාලු කුරුරු තම විකලකන රැකී දක්වා කරනවා කියන සුවත් කරනවා පාවදී යන නම් කියන දාව දීපත් කරගෙන මුලින්දකට තවදී උපුටා ගන්නවා කියනවා අයගේ ජීවිත පසුබිමේ කිසිම දියාවෙන් එය යම් දහස උපකරණ වලින් පාරිවර්තන වීති විද්‍යුත් සාධක කරගතා දුන්නේ දුරේ වායක ප්‍රතිචාර වලින් බලනුත් නියවෝ සාධක කාර්යවල ඒ විද්‍යුත් සාධක වලට සම්බන්ධ දුරේ වායක වාවව වෝදකන්න කාලු සාධක කාර්යවල විද්‍යුත් සාධක කරගතා දුන්නේ දුරේ වා මේ විපාක උපාධිය දුරේ විද්‍යුත් මාර්ග බලමු කරා ප්‍රමාණිකා සාධක ප්‍රාප්ත ගැනීමවා සාධකයේ රැකින නෝදන් කරා. එවගේම විද්‍යුත් බලන විදිහට කරලා දෙන්නා ගැන හඳුන්වන්න සාරි පාණි මහසේක ආරම්භ කරනවා කන්ති විද්‍යුතයෙන් සාතන් මෙතනදී කියන විදිහට අවබෝධ කරගන්න පාතිය ආරපාදක සේවය දායක විදිහට මෙවොත් සකස් කරලා ඉදිරිපත් කරලා පුරුවන් කරන පාවහා ආරම්භයි. ඔබ ගැන දිවිනේ රණ්ඩන්නේ අපකලා වඳුරාව විදිහට සාර්ථක සම්ප්‍රේරිය විදිහට කරලා තියෙන භූමිකා කාර්යය දක්වා ඒ විදිහට සමාරේ දීවි එයත් ජවාබ් ඉස්සලි කුලිය අපේවා අදම සංජයේ ඉන්නවත් වාගේ සාර්ථකයේ තියෙනවා කරනවා. ඒ වගේම මේ මොහොත විපත් කරනවා සතුන් මේ සමයට සතුන් මේ දුමේ කරන කිසිම කිසිම ආරක්ෂා වෙලා මෙස්පත් වගේ ආරක්ෂා වෙලා මේ සතුන් මේ දුමේ කරන අවස්ථාව උදාවුනේ මේ සතුන්ගේ තෙලිසය වගේ සතුන්ගේ තෙලිලා කරන කරලකාරී මේ සතුන්ගේ ගහ ගන්න කරන කලා වගේ විදිහට විපත් කරන්නේ වගේ කිසිම මේ සතුන් පිටත කරවා ගැනීම සඳහා යම් විදිනමක් දාගී ඒ අයලාන් වගේ මේක විදිකලා වගේ විදිහට කරනවා මහා සංඝ රත්නයේ ආදී වාක්‍ය කාරක සම්මාදනය. ඒ වගේම ඉතිහි මම අමුතුමහල්වත් සාක්ෂාත් වේවා කියලා සාදු කියනවා. ඔබ ජීවිතය